අපේ ලබන අධ්‍යාපන වැඩ කියලා කලකින් අපේ ශ්‍රද්ධාව බුදුහන්සේ කෙරෙහි ගෞරවය ධර්මයේ කෙරෙහි ප්‍රසාදය සංග්‍රහණය කෙරෙහි ගෞරවය එන්නේ වැඩි කරනවා. අපි හැම දිනාගේම ජීවිතයේ අවසාන ඉලක්කය සතුට මානසිකව සතුටින් ජීවත් වීම. අනේ සතුට කරා යන ගමනේදී අපේ ජීවිතයේ සාර්ථක වුණාද කියලා අපි බලන්න ඕනවා. එකාතකින් අපේ ජීවිතයේ සද්ධා වැඩි වෙන්නට ඕන. ඒ සද්ධා පාදක කරගෙන විරිය සති සමාධි ප්‍රඥා දින වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අන්නේ ඇති කරගන්නා වූ සද්ධාදී ගුණධම් වල හේතු වෙයි. අපි අසුරු කරන ඇයිද අපේ ඉගෙනගත්තුයේ සදා අනිවිදේ ඊළඟ මට්ටමේ අපි ලෝකෙට ප්‍රකාශ කරන්න ඕන. මෙන්න මේක තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දින සාර්ථකත්වය. එකකටගෙන තමයි ඉන්න ආධ්‍යාත්මික මට්ටමේ ඉන්නට ඕන. අනිත් පැත්තේ ඒ දහම් අනිවිදේ කියලාම මාධ්‍යකින් ලෝක භාෂාවකින් ලෝකෙ වැඩිපුර ප්‍රමාණයකට අපි ප්‍රකාශ කරන්න ඉඳපත් කරන්න. මෙන්න මේ වෙන ගමනේදී වික්ෂුන් වහන්සේ කෙනෙක් දිහා බැලුවාම කෙනෙක් ගැන අහකොට වර්තමානයේ කියා විමසන කාරණා තියෙනවා. මීට කලකට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන අහකොට අහන්නේ ඒ හඳුරු රාජ්‍ය ලබන පාසලා දෙන්නේ පඬිතුමාගේ පාසලා නේ එම් එක කළද විශ්වවිද්‍යාලෙ ගිහිල්ලද යාට ඉංග්‍රීසි පුළුවන්ද පාලියෙන් කතා කරන්න පුළුවන්ද හොඳට ධර්ම දේශනා කරන්න පුළුවන්ද එයාගේ පටහැනි ලස්සනද මෙන්න මේ තමයි කාලෙක ඉස්සෙල්ලා හැදුවේ. දැන් ඒ වහන්න ඔබ වහන්සේ ලෝකේ ඉගෙනම දැනගත්ත ඉගෙනම විහාරස්ථානයකට ඉගෙනම ආයතනයකට බාර ගන්නකොට බුද්ධිමත් හාමුදුරුවෝ මේ මොනවා කතා වෙන්නේ අහන්නේ ඔබ ගැන අහන්නේ ඔබට පාණ්ඩිතුමාලිය තියෙනවද ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන්ද අපි තරම් හොඳට පුළුවන්ද කටහඬ ලස්සනද ඔඩියන්ස් එකම වකිනවද මේ කිසිම දෙයක් නෑ ඔබ ගැන බලන්න මොකද ඔබ ගැන අහන්නේ ඒක නා සත්පුරුෂයද කියලා යා සත්පුරුෂයද ඔච්චරයි හැබැයි මේ සත්පුරුෂ කියන කඩේම පසු බලන එක සරල දෙයක් නෙවෙයි පඬිතුමාගෙන් පස්සේ පුළුවන් ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන් අධ්‍යාපන පදපාදයේ දර්ශන පදපාදයේ ආචාර පදයේ පාසෙන් පුළුවන් අවිදර්ම සත්‍ය ප්‍රකරණින් විග්‍රහ කරන්න පුළුවන් මේ මනෝ කල සත්පුරුෂ යන කඩේම පසු බලන එක එච්චර සරල දෙයක් නෙවෙයි හැබැයි සත්පුරුෂ කඩේම පසු බලන කෙනාට අනිත් කිසිම දෙයක් අභියෝග වෙන්නේ නැහැ ඒ නිසා ඔබ මෙන්න මේ සත්පුරුෂකම දිනු කරගන්න සඳහන් ඊටලම් කරුණු මහදත් සංකල්පය කරනවා මේ සත්පුරුෂයන්ට කඩේකට අපි එනකොට අපට පඤ්චතු භාගයක් තියෙනවා විශ්වවිද්‍යාල භාගයක් තියෙනවා පශ්චාත් භාගයක් තියෙනවා පශ්චාත් භාගය එක නෙවෙයි හතර පහක් තියෙන දුන්නු ડોක්ටරේට් ආචාර්ය භාගය කන්නේ දෙක තුනක් තියෙන දුන්නු හැබැයි ඒ කිසිදු දෙයකට වඩා අපට වටින දැන වටින දෙයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන ප්‍රසාදය ඒ තමයි ධර්මයේ සාන්තුෂ්ටි බව පිළිබඳ දෙවි විශ්වස්තනයක් තියෙනවා. සංඝයා කෙරෙහි තියෙන අපරිමිත ගෞරවය. මෙන්න මේ කාරණා අපේ ජීවිතයේ ඉහළම ගැනීම අපි තියාගන්න. අනේ තියා ගැනීම සමගම අපට අර කිසිම දෙයක් එච්චර වටින් දෙයක් නෙවෙයි. අපේ කිසිම දෙයක ජීවිත වටිනාකම තීරණය කරන්නේ අපේ උපාධිය, අපේ ඔඩියන්ස් එක, අපේ කොච්චර මිස පැහැදිලි ඉන්නවද, අපේ පන්සල අපි මාරිච්ච කරන වාහනේ අපි මාරිච්ච කරන ලැප්ටොප් එක ජංගම දුරකථනය මේ කිසිම දෙයක් අපිට ඉතර වටින්නේ නැහැ අපිව සාමාන්‍ය ඔබ ගන්න විදිහ විතරයි පාවිච්චි කරන්නේ ඒ විතරක් නෙවෙයි මේ මට්ටම දෙද්දී බුදුරජාණන් වහන්සේ නිතරම අවධානය කරපු දෙයක් තමයි ධර්ම මොබික වේලාව සංඛාර ලාභ සංඛාර කියන හරිය ධර්ම දෙයක් ලාභ සංඛාර කීර්ති ප්‍රශංසා කියන මේ දේවල් හරියට මඩ ගොඩක් වගේ මෙතන ඉරුණුකින් ආයි ගොඩ ගන්න කැලිසින. ඒ නිසා අපි පැවිදි වුණා කියලා කියන්නේ නිකන් සාමාන්‍ය පරිත්‍යාගයක් නෙවෙයි. මේක සුවිසාල පරිත්‍යාගයක්. මේ බුදුහාමුදුරගෙන ඔබ ඔබ අහන්නේ ඇතැම් විට සමහර කෙනෙක් බොහොම ලොකු රැකියාවක් කරපු කෙනෙක් මහනුව හුඟක් ධනිය තියෙන කෙනෙක් මහනුවති අපි යන ලොකු අහිනගම ලබා දෙන්නේ පහවල් කියන විශ්වවිද්‍යාලෙ ගිහින් ආපු කෙනෙක් කටිකාචාර්ය කෙනෙක් තමයි මහනුව අහවල් කෙනාට මහා ව්‍යාපාරිකයෙක් ඔක්කොම අත්හැරලා මහනුව අනේ අපි නම් පොඩි අය අපේ පොඩි ගෙදරින් ඉඳලා අපි ආගෙන අපි ඉච්චර වටින්නේ නැහැ ඉතින් ලොකු හාමුදුරු ඉතින් අරගල ගැනනේ වර්ණනා කරන්නේ අපිට එහෙම හිතෙනවානේ නමුත් පොඩි හාමුදුරුවෝ මේකක් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කොටුන් නැයි අහිමදේ කියලා මහනුවනා යම් කිසි කෙනෙක් දැකත් ගොයන් කිනයි අත්හැරලා මහනුවනා ඒ දෙන්නාගේ අවිනිශ්චිතමනේ නික්මීම මායික සමාන උසාවි තේරුණද මේ? යම් කිසි කෙනෙක් දැකත්තන් ගොයන් කිනයි අත්හැරලා ඒ කියන්නේ ගොවියෙක් මහනුවනා යම් කිසි කෙනෙක් කොටුන් නැයි අහිමදේ අත්හැරලා මහනුවනා ඒක නෙවෙයි නම ඇත්තලම ඒ දෙන්නාගේම නික්මීම මා සමාන කොට සැලකන කියලා. රජතුමාට රජකම අත්හරින්න අමාරු වගේ තමයි ගොවියාට තමන්ගේ ගොවි උපකරණ ටික අත්හැරලා මහරන එක. ඒ දෙක ලොකු වෙනසක් නෑ. ඒ නිසා මේ පොඩි හාමුදුරන්ල ඔබ අවුරුදු 40 මහරජ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ පෑපදිකේ වෙලා මහරජ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බොහෝ ඉහළ ගෙදරක මලව ඔබ බංගලාව කියලා මහරජ කෙනෙක් වෙන්න පුළුවන්. නම අර ඉහළ අධ්‍යාපනයේ මකරු වෙනා වගේම අර කල්පක ඉඳලා පොඩි ආපු පොඩි හාමුදුරුවෝ එක හා සමාන වගේ. ඒ නිසා ඔබ පැවිදිනේ දෙවියන් සැති ලෝකයාගේ ආපමණ පුද සැලකිලට ලක් වෙච්ච මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සැරියුත් මලමාදී ඒ නික්ලේශී මහසඟ පරිපූර්ණ බැඳි වෙන්නේ. ඒ නිසා මේ අභිමානී කිසි විදක ඔබ මහත් ගමනක් එදා නිරෝධ කරන හාමුදුරුවෝ ධර්මස්ස රජතුමාගේ වාස්තුවේ ධර්මස්ස රජතුමා කියන මේ නිරෝධ හාමුදුරුවන්ට මාලිගම් වරිමි කියලා. නිරෝධ හාමුදුරුවෝයි කියන්නේ වයස හාමුදුරුවන්ට මේ අවුරුදු 40 පොඩි හාමුදුරුවෝ මාලිගම් වරිමි පස්සේ රජතුමා ආරාධනා කරනවා ඔබ වහන්සේගේ සුසු අසමත් බල වාඩි වෙන්න කියලා. සක්විති නිරෝධ හාමුදුරුවෝ බැලුවා තවත් වැඩි නිහඬව කවුරුත් ඉන්නද කියලා. කවුරුත් නැහැ. රජතුමාගේ අතට පාත්‍රය දීලා මේ කුඩා හාමුදුරුවෝ සිංහාසනෙ වඩිනවා. මේ තරම් අභිමානයක් මේ පොඩි හාමුදුරුවන්ට තියෙනවා. අනේ අභිමානයක් හැමදැනම තියෙනවා. හැබැයි අභිමානයයි අඩම්බරය කියන දෙක. සංහරණික අනිත් ඇත්තට ගණන් ගන්න එක ගස්සගෙන යනවනේ. එහෙම නෙවෙයි ලක්කයි මොනට මොන දාත් දීලා තේස් කරන්නේ. ඒක නෙමෙයි කියන්නේ. ඒක උද්දච්චකම. ඒක මාන්නේ. ඒක ගුණයක් නෙමෙයි. නම තමන්ගේ තියෙන සිල්වන්තකම ගුණවන්තකමත් එක්ක තමන් අභිමානයෙන් ආත්මාභිමානයෙන් වාසය කිරීම. ඒක ගුණයක්. අන්නේ ගුණේ නෑ. අපි හැම දෙනාගේම තියෙන දේ. අන්නේ ගුණේ විසින් තමයි අපි ඉන්නේ කියන්නේ. අන්නේ ගුණංගලත් කියන්නේ අපේ ප්‍රධාන ඉලක්කය අධ්‍යාපනය කරන්නේ. අපේ ඉලක්කය මේ ගුණ දහම ඉදිරි යන්නට. ඒ වගේම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපට ලැබෙන දේවල් අතරින් මොනවද වටින් කියලා. යම් කිසි කෙනෙක් කිරි කරක් දුන්නොත් කිරි ප්‍රශංසා කරුවොත් අපට හිතුනේ මොකක් වා වටිනවා කියලා. ඒ දේ ඇතුළත සමාජයේ ඉඳලා වාහන කුඩියෝස්සේ වාහනයක් දක්වා ලොකෝ මාසලක් වෙනවා. මේ දේවල් අපට පූජා කරනකොට අපට හිතෙනවා මේ ගැටි හරිය ගුණවන්තයි මොම ලොකු අය කියලා නේද? නමුත් එකක් මතක තියාගන්න. ඔබ ගිහිගෙන රැක්කලා වුණ ඒ අත්හැරලා වත්හැරීම අර ගිහි යෝගට වාහනයක් දුන්න, ගියක් දුන්න, කුඹරක් දුන්න, ඉඩමක් දුන්න, පාසලක් දුන්න ඒ කිසිම දෙයක් ඉතර වෙන්නේ නැහැ. මේ මුළු පෘථිවියම ඔබේ නමට කියලා බාර දුන්න ඔබ අත්හැරලා ඔබේ සම්පතට තරම් වටින්නේ නැහැ. එහෙනම් ඔබට ගිහියේ කොයි තරම් දෙයක් දුන්නත් ඒව මහලු කොට සැලකන්න එපා. ඒ බොහෝ දෙනෙක් දෙන්නේ තමන්ගේ වැඩිපුර තියෙන දේ. නමුත් ඔබට තියෙන උපරිමයේ ඔබ අත්හැරලා දෙන්නේ. ඒ නිසා කිසි තැනකදී ඔබට කිසියම් කෙනෙක් කොච්චර ඉහළ දෙයක් දුන්නත් ඒක ඔබේ පැවිදි කමට ඔබේ ශ්‍රද්ධාවට වඩා වටින දෙයක් කියලා. එහෙම හිතනවා නම් හිතෙන්නේ නැම ඔබට මේ ධර්මයේ පිළිබඳව තියෙන වටිනාකම වැඩි වෙන නිසා. ඒ දේ අඳුනගන්න ගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අවශ්‍ය නම් අත්තර කමන්නේ සාසනන් ලෝමියෝ. නමුත් මතක තියාගන්න ඒ දෙන දෙයට වඩා ඔබ කරපු හරි ත්‍යාගය වැඩි කියන එක. ඔබ ඊට වඩා ඉහළ හරි ත්‍යාගයක් කළ මේ වෙලෙදී. ඒ නිසා අන්නේක වටිනාකම හැමදාම එකලෙසම පාත්වා ගන්න. ලෝකයේ ඉහළම පිළිපු අය ඇතමක අධ්‍යාපනය ලබන කාලේ ශිෂ්‍යන්ගේ භාගයේ පාසලේක විශ්වවිද්‍යාලයේ උපාධිය ගන්න එක පස්සත් උපාධිය ගන්න එක විදේශ ගතවීම විදේශ රටවල ඉගෙන ගන්න තැනකට රැකියාවක් කිරීම විද්‍යාඥයෙක් වීම මේව තමයි අද ලෝකයේ බොහෝ සිංහ වෙලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න ඒ සීන සියල්ලම සමත කරගත්තොයි ආකර්ෂණය කළා ඩොක්ටරේට් එක අරගෙන ඇතැම් ලෝකයේ ගිහිලා ආයතනවල නම් ආයතන වෙන්න පුළුවන් Google වෙන්න පුළුවන් Apple company වෙන්න පුළුවන් Facebook වෙන්න පුළුවන් YouTube එක වෙන්න පුළුවන් මේ ඉහෙලම ඇන්වල වැඩ ගන්න හැමෝටම කියලා තියෙනවා ඇතැම් විට නොනෑ මහත්ය දෙන මාතෘ පරිදල තියෙනවා දෙන්න විද්‍යාඥයන් ලැබෙන ඒ දෙන්න ඇවිල්ලා ස්වාමීන් වහන්සේට මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ ලැබපු උපාධිවල අපි මාසෙට ගන්න වටපැක්කෝවල් අපි රැකියාව ගන්න තැනේ කීර්තිමත් අපට වටින්නේ නැහැ අපට ඊට වඩා වටින ඔබවහන්සේලගෙන් අහන බණ දෙක කියලා මේ මොහොතේ මම කියන්නේ ඒ තරම් ඉහළම තත්ත්වයකට පත් වෙන අවසානින් ධර්ම වෙනකම් ස්වාමීන් වහන්සේලා අපි දාන ලංකාවේ ගිහිම බාල මාසෙලා විශ්වවිද්‍යාල කණිකාන්තර වාසී ඉඳන ලෝකයේ ඉහළම රටවල ඉන්න විශ්වවිද්‍යාල ආචාර්ය පදිවත්ත ස්වාමීන් වහන්සේලා අපි දානවා ඒ අය දන්නවා ඒගත් උපාධියට වඩා මහානකම වටිනවා ඒ අය ඊට වඩා අභිමානෙන් කතා කරන්නේ තමන් ලබාගෙන තියෙන ධර්මඥානය සහ තමන් කරන ආධ්‍යාත්මික පුහුණුව ඒ නිසා පොඩි කාලය දැන් අපිට ප්‍රාචීන විභාගේ පාසනාම ප්‍රාචීන ප්‍රාණව පාසනාම ප්‍රාචීන අවසන පාසනාම අපිට හිතන අපි තමයි ලොකුම අය කියලා නේද දැන් පඬිතු භාගයක් තියෙනවා එහෙම කියලා අපි හිතන්නේ මේ අපි හිතන අපි ලබා ගන්නට ඕන මේ පොඩි හඳුනලා තියව ලබා ගන්නට ඕන නමුත් මතක තියාගන්න ඒ විතර ලොකු දෙයක් නෙවෙයි ඒ විතර අමාරු දෙයක් නෙවෙයි අපි ලෝකයේ කෙනෙකුට ගරු කරන්නේ මේ විභාග මාසෙත් ඉඳ නෙවෙයි එයාගේ තියෙන ශ්‍රද්ධාව නිසා ඒ අය කොහොමද අනිත් ඇත්ත එක වැඩ කරන්නේ කියන කාරණය මත අන්නේ දෙන්නේ අපට අපි ළඟ තියෙන ගුණම් පිටික අපට හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. අන්නේ ගුණ දහම් පිටිකෙන් තමයි අද අපි ටිකෙන් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කරන හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි අපේ සතුට එන්නේ නැවෙන විදිහට වල. අපේ තියෙන දුර්ගුණ මොඩකම් ටිකෙන් ටික අඩු වෙනට වල. ඒ වගේම අවසාන ඉලක්කය තමයි අපේ මොකද ප්‍රැක්ටිස් එක අපේ පුහුණුව අපි ඉහළින්ම සතුටින් ඉන්නවාද කියලා බලන්න කොහොමද? අපි මේ වෙලාවේ මොකද ප්‍රැක්ටිස් කරන්න කියන කාරණය මත. මේ වෙලාවේ අපි කොහොමද කරන්නේ මොකද්ද? ඔබ ධර්ම දේශනයක් කරනකොට මිනිස් වාදී බුද්ධිමත් වර්තමානයි. මිනිස්සු ධර්මඥානයක් වා කියලා දෙකේ ඉන්නේ. එයා බලන ඔබ ධර්මයේ ඉහළම කරුණු ප්‍රකාශ කරන කෙනෙක්ද කියලා. ඔබේ ධර්මදේශනයේ දවසක වැඩසටහනක් වෙන්න පුළුවන්. ඔබේ ධර්මදේශනයේ මරුවක වැඩසටහනක් වෙන්න පුළුවන්. ඔබේ වැඩසටහන පෑදෙනක වැඩසටහනක් වෙන්න පුළුවන්. ඔබේ වැඩසටහන පෑහි වැඩසටහනක් වෙන්න පුළුවන්. ඔබ කරන ධර්මදේශනාව විනාඩි 2ක මනක් වෙන්න පුළුවන්. විනාඩි 2ක මනක් වෙන්න පුළුවන්. හැබැයි ඒ විනාඩි 2කේදී මරම බේස් කියලා මොකක්ද කියන්නේ? ඔබේ දර්ශනය මොකක්ද කියලා විනාඩි දෙකකින් අහලා ගන්න. බුද්ධිමත් නැහැ. ඔබත් එක්ක සාකච්ඡා කරලා විනාඩි 5ක් ඔබ ඉන්න තැන දෙනවා නේද? ඒ තරම් අද මිනිස්සු ගියන්නත් වඩා පැවිදෙන්නත් වඩා ගිහි මිනිස්සු ධර්ම ගැන තම සංවේදී වාසය කරනවා. එක මහත්යෙක් අපට වරක් කියනවා ස්වාමීන් වහන්සේ එක සතියක් අලුතම බණ දෙකක් බැරුණොතින් අවුරුදු 100ක් ආවසර ගියා වගේ කියලා. එක සතියක් අරෝහණ බණට ගහන බැරුම තියෙන ආවරු 100ක් ආපසර ගියාගේ කියන ඒකම අපිට තේරුම් ගන්න පුළුවන් වර්තමානයේ මේ ධර්මයේ ගැඹුරට යන මිනිස්සු කොයි තරම් ආධ්‍යාත්මික උනන්දුවක් කොච්චර විමසිලා තියෙනවද කියලා. එතකොට ධර්ම දේශනා කරද්දී ඔබ උපාද නිරෝධයටම මන කියන්නේ ඔබ අනුපාද නිරෝධයටම මන කියන්නේ කියලා බලන්න. ඔබේ ධර්ම දේශනාවේ අනිත්‍ය කියන වචනේ මාරකණක් කියන්න පුළුවන්. පරිසම්පාදේ චතුරාසත්‍ය කියන වචනේ මාරකණක් කියන්න පුළුවන්. හැබැයි ඔබ දර්ශනයෙන් ඉඳගෙන ගියේ තීරණය කරන්නේ. ඔබ දර්ශනය ලැබුක් වෙනද කියලා බලන්න අහ වෙන්නේ කියලා. අනේ ලැබෙයි හැටි මොන ගේනකට. ඒ සඳහා අපට අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර කියන්නේ කවුද? ඒ තමයි ප්‍රියෝච ගරු භාවනියෝ වත්නාච වචනාත්මෝ ගම්බීරච කතාකර්තා නොතන්හානියෝනි. ඒක නම් ප්‍රියෝච ප්‍රිය කෙනෙක්, ගරු සම්භාවනීය කෙනෙක්, කතා කරන සුදු කෙනෙක්, අනිත්‍යයන් වචන ඉවසන කෙනෙක්, ගැඹුරු කතා වෙන්න කෙනෙක්, නොසුදුසු තැන්ගේ නොවැදන කෙනෙක්. මෙන්න මේ කෙනා තමයි කල්‍යාණ මිත්‍රය කියලා කියන්නේ. ඔබ යම් කිසි කෙනෙක් ඇසුරු කරනකොට ඔබ බලන්න ඔබට ඒ දැනක් ආවෙන් කොයිතරම් ඔබේ ප්‍රඥා ලෝකයේ විකසිත වන්නට කොයිතරම් අනිවිදයක් ඔබේ නැද්ද. මෙන්න මේක තමයි කල්‍යාණ මිත්‍රත්වයේ බලන ලක්ෂණ. වෙනත් විදිහකින් කියනවා නම් ඔබට යම් කෙනෙක් කිව්වොත් ඔබට තම ජීවත් වෙන්න බෑ 24 ගණන් කිව්වොත් ඔබේ ආශ්‍රය තියෙන්නේ තව 16යි. පැය 24 ගණන් කිව්වොත් අන්න ඒ පැය 24 ගණන් ඔබ මොකද කරන්නේ? ඒක නේ ගොඩාක් අඳුර කෙනෙක් වෙන බෝලා ලොකු කෙනෙක් වෙන බෑ ආදාන නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෝමාන කෙනෙක් වගේ පොඩි හාමුදුරු. අවුරුදු 7 පොඩි හාමුදුරු. නිග්‍රෝද පොඩි හාමුදුරු, සෝතාන පොඩි හාමුදුරු, ඒ වගේම පසුකාලීන සුමන සම්බේන වහන්සේ මේ වගේ ස්වාමීන් වහන්සේලා මේ ශාසනය සෝමාන කරනවා. උන් මහත්සේන අවුරුදු 7 දී මේ ධර්ම තේරුම් ගන්න පුළුවන් වගේ. අන්නේ පිටි ධර්ම දේශනා කරනකොට බලනවා මේ කෙනා ධර්ම දේශනා කරන්නේ ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද ආදී පිළිබඳව සංයමයන්ත මේ දේශනා කරන්නේ. නැත්තම් ඒ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද ආදී මේ සතර මහා භූත රූප වලින් නිදහස් වෙන්න ඒක නොපෙවෙන නොපෑන වෙන විදියට ධර්ම දේශනා කරන්න කියලා බලන්න. ඒක ගැඹුරු නෑ. ගැඹුරුනම් මේ කඩයක් කියන බව අපි තේරුම් ගන්න ඕන. ගැඹුරුම කාරණය අපි මුලින් සඳහන් කළා තමයි අවසානයේ අපි ඊළඟට අපි පිරණ අවසානයේ පළවෙනි බන්දි නම් විස්තර කරනවා. මේ පළවෙනි පායයි. මේ අඳුර මොකක්ද ගැඹුරුම කාරණා ටිකක් තමයි කියන්නේ තේරුම් ගන්න බෑ කියලා හිතන්නේ තමයි වෙනවා. බුදුදහමේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි ගැඹුරුම දේකට කොහොමද කියන්නේ. අපි අන්තිම තැනකට යනවා නම් අපි ඉතන මොකද දැනගන්නවා? යන අවසානයේ ගමනන්තයේ destination එක දැනගන්න ඕන. එතන දැනගෙන තමයි ගෙදර පරිමි පියවර අපි තියන්නේ. ඒ අවසාන ලිපිනේ ඇඩ්‍රස් එක destination එක නොදැනගෙන අපි ඒක පියවරක් තියන්නේ. එහෙම යන්නේ යන තැන නොදැන යන කෙනාට අපි කියනවා කවුරු කියලා. ඔළුවේ හැරම මත යන කෙනා මේ ආධ්‍යාත්මික ගමන තියෙනවා. මේ ආධ්‍යාත්මික ගමනේ අවසාන විද්‍යාවක් තියෙනවා. අනුපාද නිරෝධය. ස්පර්ශ නිරෝධය අවසාන කියලා කියනවා. අන්නේ ස්පර්ශ නිරෝධයට අවසානයේ ඔළුව තියාගෙන තමයි අපි පිළිවෙල මූලික පිළිවෙල පොතේ බුද්ධ සම්මේ පාඩම් කරන්නේ. බුද්ධෝ බුද්ධ, හේ බුද්ධ බුද්ධ, බුද්ධං බුද්ධේ. මේ බුද්ධ සම්යෙන් අපි ආරම්භ කරන ගමන අර අනුපාද නිරෝධය ස්පර්ශ නිරෝධය විද්‍යාන්තය කරන්නේ. එයතර ඕනෑම පරස්පරයක් අපට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මොකක්ද අපි යන්නේ අවසාන ඉලක්කෙ හිටිය තියන්නේ. ඒ නිසා අපිට කිසිම තැනකට වරදින්න බෑ. අපි අඛණ්ඩව කල්යාණ මිත්‍රාසක ලබා ගන්න ඕන. මේ ගමනක දිනෙන් දින කරා යන්න ඕන. සාමාන්‍යයෙන් අපි පැවිදුණා කියලා කියන්නේ හරියට ඉතාම දුර්ලභ සුවිතිනක් යනවා වගේ. මේට වඩා ධනයක් අපට ආන්නේ. අපර වෙන කාගෙවත් දෙයක් කරකම් කරන්න ඕනේ. බලින් ගන්න ඕනේ. පැවිදිකම ලැබුණා කියන්නේ ලෝකයේ සම්පතකම ලැබුණා වගේ. සිව්පසේ ලැබෙලා ඒ සිව්පසේ පූජ කරපුවාය මන්දිනේක ඒ වැඳුම ලැබීම තරම් ලෝක දෙයක් තියෙනවද? ලෝකයේ ඉහළම රණක රාජනායකයේ රජ කෙනෙක් වුණත් සිව්පසේ කන ලැබෙයි. හැබැයි අර වඳිනවද? එයාට වඳින්නේ නැහැ. අපිට සිව්පසේ තියෙන මිනිස් වඳිනවා. මේක වඩා ලෝකයේ අපිට ලැබෙන දෙයක් නැහැ. මේක ලැබුණේ නිකන් නෙවෙයි. අපි මේකට කලින් ගෙවල තියෙන ප්‍රීපේඩ් කරලා තියෙනවා. කලින් පින් නැමැති ගාස්තු අපි ගෙවල යන්නකට තියෙන අපි නයි නෑ මේකට. හැබැයි මේ ලැබුවෝ අපිට කුසලයේ වේගයෙන්ම ගෙවෙනවා අපි. ඒක හොඳ කලින් කියන්න. මේ පැවිදිකම ඉන්නවා කියන්නේ මහා ධනයක් උගේල ඉහළම හොඩ ලැබෙන වගේ වැඩක්. හැබැයි මේ කුසලයේ වේගෙන් ගෙවියා. ගිහි ගෙදර ඉන්නවට වඩා පැවිදි කමේදී අපේ කුසල් ටික වේගෙන් ගෙවෙනවා. ගෙවෙන විතරක් නෙවෙයි කුසල් ටික ඔක්කොම මෙතෙන් යටිද කරපු වේගෙන් ආනිසංස විභංග දැන් මට්ටමට යනවා. හැබැයි මෙතන නිවන් දෙත ගමන් මොකද වෙන්නේ? අනිත් පැත්තට වේගෙන් සසර කරපු අකුසල් ටික වේගෙන් ළඟා යනවා. ඒක තමයි අර්ථය. හැබැයි මේව නොවෙන්න නම් අපි එකක් කරන්න ඕන. ඒ තමයි මෙතන ඉන්න කාලේ උපරිම ලෙස උසස් කරන්න ඕන. ඒකෙන් කියන්නේ දෙකටම පැද්දකම් ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබට අමාරු නම් ඔබ යන්න. කියලා යන්න එකට වන්නේ. හැබැයි ඔබ යන්න නැහැ. මේකට වඩා හොඳ තැනක් වෙන්න ඕන. ඒ වගේ යන්න නැහැ. පැවිදි කමකට තමයි සාර්ථක කුසල් වැඩෙන් තැන කරගෙන පුළුවන් ඔබ යන්න. නැත්නම් යන්නේ දුක් විඳින යන්න. එහෙනම් ඔබට සිදු වෙනවා ඔබේ කුසලිය අඛණ්ඩව වර්ධනය කරගන්න. අපි දන්නවා පැවිදි කමෙන් ගිහිපු අය පැවිදි කම ඉඳන් යකටු කම් කරලා හොරකම් කරලා අනිත් පැත්තේ හිඳ ඉඳවලා ඒ හිටපු දැන් මට ශාභයක් කියලා විදිහට ගිහිපු අය යන්න පස්සේ ඊට වඩා ජීවිතේ දුක්ඛාන්තයකට පත් වෙනවා. ඒ වගේම සමහර අය කෙනෙක් කියාගෙන හොඳට ඉඳලා යන අන්තිම දවසේ පන්ස රතු බාලා සිවුරු ටිකක් හොදලා ඒ විදිහ නම් ඒ විදිහට වැඳලා වැඩි ආතුරට වැඳලා සිවුරු ගිහිපු අය ඉන්නවා. ඒ අය නම් අසන්නට තමයි ජීවිත ගත කරගන්න. ඒ නම් අමාරු නිසා යනවා අමාරු වෙනවා. නමුත් ගිහේ ලස්සන ජීවිත ගත කරගන්න. හැබැයි උනන් දුක ධර්ම එක සාර්ථකයි කියලා කියන්නේ ගිහි ගේට පත් වීම කියන්නේ හේන භවයට පත් වීම කියලා කියන්නේ. ඒ උනන් කෙනෙකුට සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒක ගෞරවාන්විත විදිහට කරන්න. අපි ගිහි උනන් හැවෙන්න අපේ අවසන් ඉලක්කය සතුටෙන් ජීවත් වෙන්න. ඔබ ගිහි ගේට කියන්නේ නැව කියන්නේ සතුටෙන් ජීවත් වෙන්න. මීට වඩා සතුටක බලාපොරොත්තු යන්නේ. එහෙනම් ඔබ අවසාන දවසේ පන්සලේ වැඩ දෙක කරලා අතපසු ගන්නා ඉතාම සතුට සිතින් ඒ ඉන්න තැනට හිස නමලා පුළුවන් නම් අර ගේට ළඟට ගිහිල්ලා ආයි මේ පන්සලට ධන බහලා වැඳලා යන්න. ඔබට ඒක තමයි හරියන්නේ. මෙතන පිටුපාන මෙතන සාම කරන්න එපා. එහෙම ගියොත් ඔබේ ජීවිතේම අසාර්ථකයි. මෙන්නේ කුසලයේ වර්ධනය කරගන්න ප්‍රධානම දේ තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා අච්චරා සංඝරත්නාන් දෙක්කේ වික්කෝ මෙන්නන් චින්තන් භාවයේදී යම් කෙනෙක් අසුරු සනත් අනුමත මෙසිට වඩනවා නම් මෛත්‍රී භාවනා වඩනවා නම් අමෝගං කසදීනම් ඔබ ජීවිතයේ හිස් ජීවිතයක් නැහැ. ඔබ නයනවී සූපසේ වන්දන කෙනෙක් වෙනවා. ඒ නිසා දිනපතාම විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරන්න. මෛත්‍රී භාවනා තමයි මේගින්ම කුසලයේ දිනු කරගන්න තියෙන මාවත. මෙන්න මේ මාවතේදී මේක අනිවාර්යයෙන් කරන්න ඕන. එතකොට එකාතකින් මෛත්‍රී භාවනා අනිත්කින් සතිපට්ඨානය තමයි සම්පූර්ණ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ. ලෞකික වශයෙන් කරන පිළිවිද කුසලයි මෛත්‍රී භාවනා. මෙත්තාදී දුන්නු සූත්‍රේ, අච්චරා සංගත සූත්‍රේ, වේනාම සූත්‍රයේ මියාදී සූත්‍ර රසක මේ යන සංස්මාන අනිත් පැත්තේ දුක නිදහස් වෙන දෙය ඒකයි මාර්ගය තමයි සතිපට්ඨාන වැඩි සම්පූර්ණ බුදුදහම කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය අනිත් පැත්තෙන් සතිපට්ඨානය කියලා මනෝවිද්‍යාව නැත්නම් සායනික මනෝවිද්‍යාව මේ දෙකෙන්ම මානසික රෝග දෙයයි නායක කරන මානසික ප්‍රතිකාර තමයි ප්‍රධානම මානසික ප්‍රතිකාර දෙක තමයි මෛත්‍රී භාවනා සතිපට්ඨානය loving kindness and mindfulness මේව තමයි අද දින ටෙක්නික්ස් ලෝකේ බෞද්ධ අවුද කවුරුත් අද මෙන්න මේ දෙක තමයි දැන් මට මේ පොත කරනවා තමයි අද කොච්චර වාසනාවක්ද අපි කොහොමද මේක තේරුම් ගන්න තියෙන්නේ අපි බෞද්ධ විමස් සමගම බුදුහාඳුරෙන් හරගෙන ඉන්නේ මේක දැකලා තියෙනවා. කොහෙන්ද අපි දැක්කේ? භාගවත් මහන්සිය දේශනා කරනවා යන්තම් සංකප්ප දනවිසමිච්ච. යම් කෙනෙක් ශාන්තපදයක් ගන්නවා. අනේ කෙනා විසින් සබ්බේ සත්තා බාහසුකිතඥා. සීල සන්තෝෂ උපද්දේවා කියන මෙච්චිත වඩන කෙනෙක් හැටි හැම වෙලාවෙම සිර සන්තෝෂෝ මැදේවා සෝකන්තේවා සෝකන්තේවා කියන මෙච්චක දුන්නා. ඒක ඇස්තික පියාගෙන කරන්නේ දෙයක් විතරක් නෙවෙයි. ඒක මෙත්තාසගත මනෝකරණයක් විතරක් නෙවෙයි. ඒක මෙත්තාසගත කාය කරණයක් නඩත් වන. කයින් කටයුතු කරනකොට මෛත්‍රිය කරනකොට මෙත්තාසගත වශයෙන් කරන්නේ වචනෙන් යමක් කරනකොට ඒක මෛත්‍රී සහගත වචනයක් වෙනවා. මෙන්න මේක තමයි කෙනෙක් මානසිකව නිරෝගීව බලන්නේ නැත්නම්. අපි යම් කෙනෙක් හමුණාම අපි බලලාසනක් වෙනවා. සමහර කෙනෙක් යා කොච්චර විභාග පාස් වෙලාද කොච්චර යන්නේ අධ්‍යාපන සුසුමාරින් වෘත්තීය සුසුමක් තියනවාද? එයාට කොච්චර ලොකු මාසලක් තියනවද? එයා ශ්‍රී ලංකාව විතරක් ඉඳගෙනද වෙනත් රටකට පුරව සිබානේ තියෙන්නේ? එයා එංගලන්ත සිටිසන් තියන කෙනෙක්ද? කැනේඩියන් සිටිසන් තියන කෙනෙක්ද? ඇමරිකන් සිටිසන් තියන කෙනෙක්ද? උමත් බලන සමහරයි. නමුත් ඇත්තටම අපි කෙනෙක් ඇසුරු කරන බලනවා නම් අපි බලන ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද ලක්ෂණ දෙක? ඒ තමයි යන්නේ ඉක්මනට කේන් කියන කෙනෙක්ද? එයා වාග්ලෝක කෙනෙක්ද? මසුරු කෙනෙක්ද? අපි අවිඥානිකව කෙනෙක් ඇසුරු කරද්දී මේ දෙක තමයි අපිට සිහු මේ කෙනාගේ. එයා පොඩි දෙයක් අපි ගන්න දෙන ඉක්මනට කලබල අපිට බලන කෙනෙක්ද? ඒ වගේම එයා සුළු දෙයකට ඉතාම ලෝභයෙන් වැඩ කරන කෙනෙක්ද? නැත්නම් යා මසුරු කෙනෙක්ද දේශ සහගත කෙනෙක්ද කියලා අපි බලන්න. වෙනත් දෙයක් කියනවා නම් අපි යන්නේ මානසික සෞඛ්‍ය විමසා බලන්න. අපිට එක කොච්චර කලක් එක දින පුරාම ගියාද බලන්න. තමන් ගැනත් එහෙම තමයි. වෙනත් කෙනෙක් ගැන ඔබ බලනවා වගේ තමයි ඔබ ගැනත් අනිත් ගැන බලන්න. ඔබ ඇසුරු කරනකොට බලනවා ඔබ ඡන්දයෙන් අඟදී යන කෙනෙක්ද? යමක් ලබා ගන්න තමන්ගේ පොඩි වැඩි කර ගන්න නැත්නම් තමන්ගේ මාන්නේ වැඩි කර ගන්න ගඟලන කෙනෙක්ද නැත්නම් ඡන්දයෙන් අර පිළිගනු කෙනෙක්ද නැත්නම් අනිත් යට ද්වේෂයෙන් අඩු කරන නැත්නම් ද්වේෂයෙන් අර පිළිගනු කෙනෙක්ද මෙනිමෙ ලක්ෂණ දෙක බලන්න ඊටතර සියුම් ගියාට පස්සේ බලන්න ඔයා ඔබ වයින් අර පිළිගනු කෙනෙක්ද යම් යම් තීරණ ගන්නකොට බයෙන් අඟ තීරණ කිලද තීරණ ඊළඟට ගන්න අපිට ගන්න බලනවා ඔබ මොහෙන් අඟ තීරණ කිලද කටයුතු කරන්නේ ඔබට ඒ අත්පත්‍රිකාවක තියලා තියෙනවා හිස් පොරටින් දුක් දීලා තියෙනවා පෑන දුක් දීලා තියෙනවා ඔයි මොකටද දීලා තියෙන්නේ යනකොට ඔහොම අරන් යන්නේ නෑ ඔබේ මම හරි වැදගත් දෙයක් කියම කියවුණොත් එම ලියා ගන්නත් එක තමයි පොරඩක්ම දීලා තියෙන්නේ. කැනකෝ දීලා තියෙන එක. දැන් දහමේ වැදගත්ම කරුණ ටිකක් මේ ඔබට ඇහෙන්නේ. ඔබට අද මේකේ තේරුමක් නොතේරෙන්න පුළුවන්. හැබැයි ඔබට අද මේ රෙකෝඩින් එක ඔබ අවුරුදු 10කින් පස්සේ අහුවදී ඔබට එදා තමයි මේක වටිනාකම තේරෙන සමානද නැහැ. ඔබ නැහැ මේ ජීවිතය අවුරුදු 95ක් විතර ගිහිල්ලා අද මේ කරපු දේශනාවට අහන ලැබුණොත් ඔබට ඉදාන තීරේ මම අනේ කොච්චර නම් ඉදාන එක තේරුම් ගත්තද කියනවා. අදක ලෝකේ ඉන්නවා අවුරුදු 95 ආසනවල ඉන්නවා දිනපතා වණ කියන අය. වයස අවුරුදු 95යි දිනපතා ඔන්ලයින් වණ කියන. දවසට 62ක් අතර විතර පයින් යනවා. අදක බුදුදහමේ ගැඹුරු සූත්‍ර සාකච්ඡා කරනවා. එහෙ මහා අමුරු අදක ලෝකේ ඉන්නවා. ඉතින් ඒත් සරුකල සමහර කියන දාන කරුණ තමයි මේ ඔබට කියන්නේ. ඒ නිසා වැදගත් කියලා කරුණා මේ උනොත් පොඩක් හරි සාහිර ලියා ගන්න මාක් එකක් දා ගන්න. ඔක්කොම ලියන්න ඕනේ. ලියන අදහසින් ඉන්නේ නැහැ. ඒකට ඇත්තට මේ ගොල්ලෝ කියන්නේ එකක් නැහැ. නමුත් වැදගත් කියලා මොකක් හරි තේරුමකින් පස්සේ හරි පොඩක් ලියා ගන්න චුට්ටක් වචන කරලා ඉන්නේ නැහැ. මම කිව්වා ඡන්ද ද්වේෂ බය මොහ මෙන්න මේ හතරෙන් අග කියන නොවන කෙනෙක් වෙන්න ඕන සාර්ථක පෞරුෂයක් කියන කෙනෙක්. මේ විදිහට මොනවාද කියන්නේ? මේ මට්ටමට කෙනෙකුට ලේසියෙන් පාස් වෙන්න බෑ. කෙනෙකුට උපාධිය ලබන්න පුළුවන්. කෙනෙකුට සිල්වන්ත වෙන්න පුළුවන්. කෙනෙකුට විනය ශික්ෂා පදලික ඔක්කොම කඩන කරන්න සැකරන්න පුළුවන්. කෙනෙකුට සංවිධානය පුරුදු කරන්න පුළුවන් ඥාන මට්ටමට. හැබැයි කෙනෙකුට මේ සතර අග තියෙන බෙරලින් එක ලේසියෙන්නේ නෑ. යම් කොතරම් කෙනෙක් අහුවෝ එයා ඡන්දයෙන් අගතිනවා ගියා. එයා ද්වේෂයෙන් අගතිනවා ගියා. එයා බයෙන් අගතිනවා ගියා. එයා මෝහයෙන් අගතිනවා ගියා කියලා කියන්නේ. අවිද්‍යාවෙන් අගතිනවා. මෝහය කියලා කියන්නේ මොකද්ද? මෝහය කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? නොදැනීම. ඉංග්‍රීසි වලින් කියනවා ignorance or delusion. The highest development that this kind of piece of mind is that delusion or evil. අපේ හිතට කෙලස් ජනිත කරන කියන අපසරේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. Ignorance is the foundation of all unwholesome mental activities. අවිද්‍යාව තමයි සියලුම මානසික අපසර වල තියෙන මූලය. මොකද අවිද්‍යාව කියලා කියන්නේ? ඇහැට රූපයක් දකිනකොට අපට හිතෙනවා නම් මේ දැන් මේ මොහොතේ පේන රූපය අපි දකින්නේ කියලා. මෙන්න මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. මේකට බලය කියලා කියනවා. අපිට ඕනෑම වෙලාවක යමක් මතක් වෙන රූපයකට එක්ක. නිදාගත්තොත් හීන පේන රූපයක් එක්ක. මේ රූප පේන අවස්ථාවේදී රූප සිහියට නැගෙන අවස්ථාවේදී අපිට හිතෙන්නේ ඒ රූපය මේ මොහොතේ ඒ ආකාරයෙන්ම ලෝකේ පුතන් හොතියේ මේක තමයි බලය කියලා කියන්නේ. මේක තමයි සංසාරය කියලා කියන්නේ. මේ අවිද්‍යාව කියනකන් අපි කොතනද ඉන්නේ? අවිද්‍යාව නැත්නම් සංඛාර අපි අඥාන සංකල්පය දකරන්නේ. පුඤ්ඤාන සංකල්පය දකරන්නේ. ආඥාන සංකල්පය දකරන්නේ මේ අවිද්‍යාව. සංකාරපච්ච විඥාන කොහොම ගිහිල්ලා බාහච්ඡා ජාති ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක් දෝමන සුඛායාස සම්බවන්ති සම්පූර්ණ සතර ගමනේ සංසාර චක්‍රයේ අපි සියලු සකල විද දුක් සමුදාය උරුම කරගෙන සකල උදාහරණයක් කිව්වොත් අපි කෑම ටිකක් කනකොට අපි දාන වරදනකොට අපි මානසික දිනදානන දාන වළඳනකොට කටින් රස දැනෙනවට කටින් රස දැනෙන අවස්ථාවේදී අපි හිතන්නේ මේ රස දැනෙන්නේ අර පාත්‍රයේ දින කෑම කියලා. දාන කියන්නේ. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන පාත්‍රයේ දින කෑමද? පාත්‍රයේ ලක්ෂණයට කොළ සම්බය ටික, කොළ භාණ්ඩ තියෙන බොන්චි ටික සාත් පාඩකින් දෙන කවද්දයක් ඒකේ රස දැන් දැනෙනවද? දැන් දිලේ රස දැනෙන දේවල් කොළපාටද? කාපාටද කොල් සම්බල පාඩම. දැන් හටියේ රස දැනෙන්නේ අර කෙලක් එක මිස් වෙච්ච කෑම ටිකේ. ඒක කොල් පාඩ නැහැ. ඒවත් කොල් සම්බල වින කහ පාඩ නැහැ. ඒව දැන් කෙලක් එක මිස් වල වමනයක් වගේ. අන්න ඒ විදිහේ රස දැනෙනකොට අපට හිතෙන්නේ ඇත්තටම රස දැනෙන්නේ මේ පාත්‍රයේ දෙන කෑම එක ගන්නකොට. අපිට කවදාකවත් නිකමනවත් හිතට කියේද කෑම රස දැනෙනකොට මේ වමනයක් වගේ කෑම ටිකේ රසය දැනෙන්නේ කියලා. දැන් මෙහෙම කිව්වොත් හැර නිකමටවත් බලන්න ඔබ කෑම අරගෙන ඉති වාර ගන්න මම හිතන්නේ 10000කට කෑම වේලක්. ඒ එක කෑම වේලක් හරි ගන්න දවසේදී හිතල ගියේද මේ මට රස දැනෙන්නේ මේ වමන ටික කියලා. කවදාකට හිතලා කිව්වේ. ඇත්තටම යථාර්ථයේ. ඒක නම් උදාහරණයක් විදිහට ඔබ කිව්වේ. ඒ උදාහරණයම තමයි අපි ඇසට රූපයක් දැකලා සතුටුුණා නම් කනට ශබ්දයක් අහලා සතුටුුණා නම් නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට පහසක් දැනලා අපි සතුටුුණා නම් ඒ සමස්ත සතුටම විඳින්නේ රූපයක් එක්ක නෙවෙයි ඒ රූපේ නිරුද්ධ වෙන තැනක මනංච පටිච්ච ධම්මේත උපජ්ජති මනෝවිඥානෙ මට එහට රූපයක් දැකනකොට ඇහැ රූපේ චක්කු විඥානයේ චක්කු සංපස්සේ චක්කු සංස්කාර වේදනා රූප සංඥා රූප සංචේතන මේ අවස්ථා ගන්න හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ ධාතු කියන අවස්ථා හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන කියන අවස්ථා නිරුද්ධ වෙනවා. මේ දී ඔක්කොම නිරුද්ධ වෙච්ච තැනක අපි මේක කියනවානේ කොහොමද? ඒ දී කරබයා සංඥා වේදනා දෙක පිළිබඳව මනංච පටිච්ච ධම්මේ තුප්පජ්ජති මනෝ විඥාන මට්ටමේදී මේ මනසත් එක්ක ඩීල් කරන අවස්ථාවක් ගන්න වෙන අවස්ථාවක්. එතකොට දුක සහ දුකේ නිදහස කියන එක මොකක්ද? දුක කියන්නේ මෙන්න මේක නොදැන මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සංසාර චක්‍රයේ ගමන් කිරීම. දුකේ නිදහස කියන්නේ මොකක්ද? මෙන්න මේ අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාවත් මේ වාසියේ සිවිලාක නිරෝධන සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා බාහ නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරෝධයන්ට මාර්ග දෙන්නේ. අපි සඳහන් කරේ සංස්කාරමද කියගෙන අපි සඳහන් කළා අපේ ඡන්දකේ මෙන්න පුළුවන් දේශකේ මෙන්න පුළුවන් බය නැමැති එකේ මෙන්න පුළුවන් හැබැයි මොහි නැමැති එකේ මෙන්න එක ලේසිය සරලයක් නේ. එහෙනම් අපි මේක අනිවාර්යයෙන්ම සුදු වෙනානේ අසහන ගන්නවා. මේක අසහන දැනගෙන තේරුම් ගත්තොත් ඒක කියලා දේරුම් වෙනාගෙන කොච්චර ගෞරවයක් හටගන්නේ. දැන් අපේ ජීවිතේ වැඩිපුර උදව් කරපු අය මනන් කියලා තියාගෙන බලන්න පස් දෙනෙක්. අම්මයි තාත්තයි තම තුන් දෙනෙකු කියන බලන්න. ඔබේ ජීවිතේ වැඩිපුර උදව් කරපු අය. ඒයට ඔබ කෘතඥතාවය දක්වන මම දඩ දවස කරන දේ. මොකුත්ම නෑ බලන් ගියන්නේ. නමුත් ඔබට මේ ධර්මයේ හරියට ජීවිතේ ලැබුණොත් ඔබ කුඩා කියලා හිතන්න එපා. ඔබ කවුරුත් කුඩා නෑ. ඔබ ආධ්‍යාත්මික වශයෙන් වා කියලා මේ පොඩි මාතෘ. කායික වශයෙන් කුඩා වුණාට ඔබ ආධ්‍යාත්මික වශයෙන් කුඩා නෙවෙයි. ඔබ සදන් වා සද්ධා ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන ආවා ඔය මෙහෙම දැනෙන. එතැන්ම මට කොටා ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපුවා ඔබ අතර ඉන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු දේ තමයි මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන ආකාරයට අපි අපේ චින්තනය මෙහෙවන කෙනෙක්. එතකොට යමක් මතක් වෙනකොට රූපයක් එක්කම මතක් වෙන්නේ. ඒ මතක් වෙන අවස්ථාවේදී රූපයේ තියෙන හේතුව තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම සතර දුක තුළින් ඉන්නේ. ඒ රූපේ නිරුද්ධ වෙච්ච දියා මන්ද මානසික මේක තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී ඉර්මාදක වෙච්ච මුළු රූපාදී ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ඉන්න එක දැනගත්තොත් එතන නිමගේ රූප නිහස. ඒ විතරක් නෙවෙයි ඒක මෙහෙ කරන මනස මනංච පරිච්ඡ ධම්මේ දුප්පලිති කියන මිස්සඳ හතරක්. කිති සත්‍ය ටික තත්ත්වගත විමසති ඒ වෙනම උපස්සනය කරෝති. අපි දුක නිහස. මෙන්න මේ දුක නිහසන වැඩ පිළිවෙල තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. හැම මොහොතේම අඛණ්ඩව මෙන්න මේ සිහිය තියාගන්න. එතකොට සම්පූර්ණ ආධ්‍යාත්මික ගමනක් කියලා කියන්නේ එකකටින් මෛත්‍රිය අනිත් පැත්තේ මෙන්න මේ ධර්ම සාහිත්‍යව සතිපට්ඨාන තුළ වාසය කිරීම. එතකොට බලන්න අපේ ජීවිත කාලයේදී මේ අවබෝධයෙන් මේ ප්‍රඥාවෙන් මේ මොහිනිය නැවත කියලා නොගිලා අපි ජීවිතයේ කොච්චර කාලයක් වාසය කරාද කියලා බලන්න. දවස් කියන්නේ, මාස කියන්නේ, පැය කියන්නේ, විනාඩි කියන්නේ එක සම්පරයකට ඉදිරියට බලන්න. නිකමට හරි මේ අවිද්‍යාවෙන් මිදෙන මොහොතක් හරි හිතේ විතර බලන්න. එතෙන් තෝන්නේ අඩුවන්නේ මෛත්‍රියෙන් උපරිමලස මෛත්‍රියේ කෙනෙක් දැක්කහම ඒ දකින කෙනා දිහා මේ මගේම දරුවා විදියට ආකල්පයෙන් අපි බලන්න කොච්චර පුරුණාද. මෙන්න මේ දෙකේ සාර්ථකත්වය තමයි අපේ සමස්ත ආධ්‍යාත්මික දියුණුවේ සාර්ථකත්වය කියලා කියන්නේ. මෙන්න මේ කියන්නේ විශ්වන්තවත් එක්ක සද්ධා මූලික සම්බේ විකුසල ධර්ම කියලා කියනවා. අපි අන්තා ජීවිතයේ දේවල් ගන්න පුළුවන්. උපාධි ලැබෙන්න පුළුවන්, නොයෙකුත් අනතුරු ලබන්න පුළුවන්, රැකියාව ලබන්න පුළුවන්, විහාර විහාරස්ථාන ලබන්න පුළුවන්, විදේශ රටවල උපාධි ලබන්න පුළුවන්, වෙන රටවල පුරවැසිභාවය ලබන්න පුළුවන්, යාන වාහන ලබන්න පුළුවන්. මේ සියලුම දේවල් වඩා වැඩි දුරට මෙන්න මේ අවබෝධය සමග ලබන සත්‍යතාව සද්ධාමි තථාගතස්ස බෝධිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ සත්‍යයක් කියන්නේ. මෙන්න මේ හරියට දුකේ නිදහස් වෙනවා කියන එක තේරුම් ගත්තොත් අපි මේ කණිවිඩයේ සඳහන් කරපු විනාඩ කොයි තරම් ගෞරවයක් දක්වයි. අපි මුලින් සඳහන් කළ අපිට වැඩිපුර මුදා කරපුවාට කොහොමද සලකන්නේ කියලා. සර්වඥාමුදුර මේ ගෞරව සාමුද සාසනයේ ධර්ම සේනාධිපති අග්‍රස්ථාවක මහා ප්‍රඥ සරුත් මහමෙන් වහන්සේ මේ කණිවිඩයේ මුලින්ම තමයි කියා දෙපු ගුරුවරයාට තමයි සැලකුවේ. උන්වහන්සේ කවුරු මේ කණිවිඩයේ මුලින්ම දේශනා කළේ? සරුත් මහමෙන්. අසජිනාතු යේ ධම්මා හේතු උපවවාකේ සංහිඳුන් සතාවද්වාර තේ සංඛ්‍යෝ නිරෝධෝ එවං ආදිමහං සම්. යම හේතු නිසා නැගත්තද ඒ හේතු නිරෝධයෙන් නිරෝධය මාර්ගය යන සාස්ත්‍රයේ දේශනා කරන අනේ සාස්ත්‍රයට මගේ සාස්ත්‍රවල යන කෙනා පස්සක මහණු නැතනේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙච්ච අස්තිහාතුරෝ එදා සරුවාන්වට එතන උපදේශ පරිපාලිකට සමාන කරා. අන්නේ සදාකර අවස්ථාවේදී උන්වහන්සේ ගාථාන කද දෙකක් කියනකොටම සෝවන්. ඒ සෝවන් වෙච්ච සරුවත් මහීමන් වහන්සේ කොහොමද තමන්ට මේ දහමස ලබා දෙපු ගුරුවරට සැලකුවේ? අහලා තියෙනවද? සරුවත් ආනන්ද හරිදී අනිවාර්යම කියවන්න සිංහල පොත්පත් ඕන තරම් තියෙනවා. සර්වඥානි චරිතයයි ආනන්ද හඳුනන චරිතයයි මහකාශ හඳුනන චරිතයයි අනිවාර්යෙන් කියනවා. ඔබ දැනට පන්ති පොත් කරන අතරේදී දවසට එක පිටුව ගන්න කියවන්නේ. ඒ වගේම පොඩි පොත්පත් අරගෙන උන්වහන්සේ කිසිදු ජාතිකුණේ එකිනෙක ලියන කරුණ විදියට සරතරම් මෙන්න මේ ගුණේ තිබුණා, අනතිමානේ ගුණේ තිබුණා, ඉවසන ගතිය තිබුණා, ධර්ම චක්‍ර පවත්තන හැකියාව තිබුණා. මෙන්න මේ කරුණු එක එක සරතරම් කියල ලියන්නේ. මහකාශ මහඳුරන් කියන්නේ, ආනන්ද මහඳුරන් කියන්නේ. ඒක පුරවත් කරන් තමයි ජීවිතේ සම්බන්ධ කරන සාරය. එදා සරුත් මහණන් වහන්සේ අර තමයි දහම්ස ලබා දීපු ගුරුවරයන් සැලක කොහොමද? රැයක සැත වෙනකොට සැතපුනේ අස්ස විහාඳුනු විහාරසදා. ඒ තරම් කෘතඥතාවයක්. සරුවත් මහණන් වහන්සේ හැමදාම සැත වෙන කලින් බලනවා තමන්ට මුලින්ම ධර්ම දේශනා කරපු අස්ස විහාඳුනු වහන්සේ කොයි පැත්තේ කියලා බලලා ඒකට වන්දනා කරනවා වදිනවා. ඒ සරුවත් මහඳුරෝ අස්ස විහාඳුනු පැත්තට වැදලා නමස්කාර කරලා ඊට පස්සේ ඒ මැතර කිස දාර තමයි සරුවත් මහඳුරෝ අපිට හිතන සරුවත් ඉතන මේ දැනුමක් නැති කෙනෙක් කියලා හිතන්න පුළුවන් නේ මෙච්චර දෙයක් කරන්නේ සරුවත් මහඳුරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාව දෙන කෙනා. උන්වහන්සේට තිබුණු ප්‍රඥාව උපදෙන්න කියතොත් ඒක කල්පයක් තුළ වැහැපු ගැහිවල මෙහි මිනුමාන ගන්න කියලා කියන කමක් එන්නේ. මෙතර මහා ප්‍රඥා පාඩමක් දිවිච්ච මේ සරුවත් මහණන් වහන්සේ අර තමන්ට දහම් ඇස ලබා දීපු මේ ගුරුවරයාගේ තමන්ගේ හදවතේ උතුම අයන්න කෘතඥතාවය පහළ වෙනවා. එහෙනම් අපට මේ දහම් ඇස ලැබුණා. දුකේ හටගැනීම හා නිරෝධය ගැන දුක හටගන්නේ කොහොමද? දුකේ නිදහස් වෙන කොහොමද කියන මේ ගැටලුව මේ අවබෝධයෙන් ලැබුණොත් එදා අපට තියෙන වටිනාම දේ තමයි මෙන්න මේ අවබෝධය. ඒ විතරක් නෙවෙයි තමන් දවසට මාන ගානක් බලනවා තමන් දැන් ඉන්නේ අවිද්‍යාවෙන්ද තමන් දැන් ඉන්නේ ප්‍රඥාවෙන්ද කියලා බලනවා. ඇහැට රූපයක් පේනකොට තමන් බලනවා මේ මොහොතේ තමන් ඉන්නේ අර නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් කියලා හිතලා අරගෙන ඉන්න අවිද්‍යාවෙන්ද ඒක දකිනකොටම මේ පැත්තෙන් අභ්‍යන්තරේ පැත්තට බලගෙන තමන්ගේ හිත පැත්තෙන් බලමින් ඉන්නේ. දැන් මේ මොහොතේ ඔබට පේන රූපය වෙන පුළුවන්. මේ මොහොතේ ඔබේ කනට එන ශබ්ද වෙන පුළුවන්. ඒකටත් කියන රූපස්කන්ධය තමයි. අන්න ඒ පේන රූපය දකින්නකොට ඔබ අර බක්තිඥානේ උපමා මතක් කරගන්න. දාන පාත්‍රයේ උදාහරණය මතක තියාගන්න. කටට රස දැනෙනකොට දැනෙන්නේ පාත්‍රයේ තියෙන දානකගේද නැත්නම් කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන කෑමටගේද කියලා බලන්න තමයි. ඒ උපමාවම පුලුවන්තරන් ජීවිතයේ දෛනික ජීවිතයට සම්බන්ධ කළ බලන්න. ඔබට මතක් වෙන හැම කාරණයකදීම ඇහැට රූපයක් පේනකොට, කන ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් දැනෙනකොට හැම වෙලාවෙම තේරුම් ගන්න මේ රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච රූපේච උපාදිතේ මනෝ විඥානකේ මට්ටමේ මේ මෙන්න මේක හිත හිතම තමයි බුද්ධ සම්දේ පාඩම් කරන්නේ. මෙන්න මේක හිත හිතම තමයි පළවෙනි පන්තියේ පොතේ අභ්‍යාස ලියන්නේ. මෙන්න මේකත් තේරුම් අරගනිමින් තමයි පිරුණාසන ලියන්නේ. මෙන්න මේකත් තේරුම් අරගනිමින් තමයි ප්‍රාණාසන ලියන්නේ. උසස් පෙළ ලියන්නේ. විශ්වවිද්‍යාල උපාධිය ලියන්නේ. පස්සත් උපාධිය ලියන්නේ. ආචාර උපාධිය කරන එකට මේක කරන්නේ මේක. තමන් අහුවත් වෙන තුරුම මෙන්න මේ දර්ශනය යථාර්ථයක් බවට පත් කරගන්න සංකල්ප. එදාට තමන් ලෝකෙ ලැබෙන තියෙන ඉගෙනම දේවල් දැනෙනවා. අද ඔබ බලාපොරොත්තු වෙන්නේ එක ප්‍රථම උපාධියක් ලබනවා. ඔබ මේ දර්ශනයත් එක්ක හිටියොත් ඔබට කවදාවත් යම්බෙන්තර බාහිර උපාධි දෙකක් ගන්න පුළුවන්. ඔබන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ උපාධියක් විතරක් කියලා ඉන්නනම් අපි බොහෝ දෙකේ මන සංස්කෘතපති පඬිතුගේ කියනෝනේ එතනින් වල කොමන්නේ ඇද ඇත්තට සාසපති උපාධිය ලියනවා. වෙන කෙනෙකුට උපාධි නිබන්ධනයක් ලියන දෙන්න කරන්නේ අඩුවානේ ඒ නිබන්ධනයේ පරේෂණ පත්‍රිකාව ලියලා දෙන්න කරන්න ගයිඩ් කරන තමයි. නමුත් තමයි ලොකු දෙයක් නෑ. එහෙම ලොකු දෙයක් නෑ මේකේ. ලොකු දෙයක් ගන්නත් නෑ. නම් ඊටතට තමයි ඉදිරියට යන්න ඕන. තමන් එන්නේ උපාධිය කරන්න. තවත් එන්නේ උපාධියක් කරන්න කෙනෙකුට ගයිඩ් කරන්න. අඩුවානේ පරේෂණ පත්‍රිකාවට නැත්තම් පරේෂණ යෝජනාවලියට හදන්නත් උදව් කරන්න මට ඔබ ඉන්නවා. එහෙනම් තමයි උපාධියක් නේ සාර්ථක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබ වගේම ගුරුවරයා ඔබට වඩා ඔබ වගේම ශිෂ්‍යයාට වඩා හරි ඔබට වඩා ඉහළ උපාධියක් ලබා දෙන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබේ ශිෂ්‍යයා ඔබට වඩා ඉහළ තැනකට යවනකොට ඔබ ඒක දැකලා සතුටු සිතින් මුදිතා සිතින් ඒ ගැන බලන්න මානසිකත්වයක් ඔබට තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔබේ උපාධි දෙක සාහිත්‍ය මණ්ඩල විතරයි. ඒවට ඔබේ කවදාවත් කරන්නේ ඔබ දැනගෙන යනකොට ඔබට උපාධි දෙක ඉල්ලගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපදාන සෝමිනී පඤ්ඤා. ඔබේ චරිතය සෝමමාන වෙන්නේ ඔබේ චරිතය සජීවී වන්නේ ඔබගේ ප්‍රඥාවන් ඔබගේ ප්‍රඥා පාට වෙනවා. එහෙනම් අපි ළඟ උපාධි දෙක වඩා අපි වටිනා වෙනට ඕන. අපේ මානසික වැඩිපුර වඩා අපි වටිනා වෙනට ඕන. අපි මානසිකව වාහනයට වඩා අපි වටිනා වෙනට ඕන. අපේ මානසිකට වඩා අපි වටිනා වෙනට ඕන. එහෙම නැත්නම් ඒ අපි ලබුදේ කිසිදු වටිනාකමක් නැති පොදු සාහිත්‍ය පත්‍ර බාරපත්. එහෙම නොවනනම් මේ දර්ශනය තුළින් අපේ ජීවිතය සෝවාන් කරගන්නට ඕන. අනේ දෙන්නේ වෙන මේ ඡන්ද ද්වේෂ බය මොහ කියන මේ සතර ගතියින් කොයිතරම් දුරට තමා අගවිතාමේ නොවෙන්න කෙනෙක්ද විශේෂයෙන් මොහේ අගතියට නොගිහිලද වාසය කරන්න කියන එක බලන්න. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ධර්මදේශනා කළේ විද්‍යානෝචිත පද්ධතියෙන්. එනිසාන්නේ ගමන් මගේදී මෙන්න මේ සද්ධාව මෙන්න මේ අවබෝධය තමයි තමන් කවදාකවත් වෙනෝනි කියන මෙන්න මේ විශ්වාසය තමන්ගේ හදවතේ පොතමව දැනක නොමෙගෙන තියෙන්නේ. සනිටුහත් කරගන්නට අපි දැන් සැලකුවා. හොඳයි අපි ඉදී ටික වෙලාවක් අපි මහා පුහුණු කරලා අපි මේ ලබාගත්තා වූ දැනුම තවදුරටත් අපි තහවුරු කරගන්න උත්සාහ කරමු. අපි ටික වෙනවා බුද්ධහම සිතිවහන වැඩම. අපිට මේ තරම් වටිනා දහම අනාවරණය කළ දෙන්නට සාරසංගේ කල්පරාශිය S is mustle නාමේලා සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරපු ඒ උත්තර මනුෂ්‍යරත්නය අපේ ශාස්ත්‍රූ සම්මා සම්බුද්ධ ජාන වහන්සේ තුළ තිබෙන මහා ප්‍රඥාව මහා කරුණ ආදී ඒ අනන්ත බුදු ගුණ සමුදායි මෙන්න අරබහා කැටේට මෙනි කරන බුද්ධහමස්තේ කරනවා. බුද්ධහමස්තේ භාවනා the contemplation of the supreme buddha. බුද්ධහමස්තේ we inherit the qualities of the buddha. Buddha is the person who develops his mind to the maximum level with great compassion and wisdom. All the qualities of the Buddha can be summarized into 9. It is for Bhagavaraha. Such indeed the exalted one, worthy, Samma Sambuddho, supremely enlightened, Vinyakarma Sampanno, endowed with knowledge and conduct, Sugato, well-born, Lokvidu, nor of the world, Anuttaro Purisadana Sarati, incomparable tenor of persons to be tamed, Sattadiya Manasana, the supreme teacher of deities and men, Buddha, enlightened, and Bhagavan, exalted. These are the supreme qualities of the Buddha, who is our spiritual teacher. Now we are going to contemplate on his noble qualities. Buddha Anusati Bahana Pirimata Anusasana Kanavata, මෙන්න මේ qualities ටිකත් එකිනෙක පැහැදිලි කරනවා. ඉතින් ඔබ අහන්න පොඩ්ඩක් හරි හැඟීමක් ඇති වෙන තමයි මේ කම ටික අපි ඉංග්‍රීසියෙන් කියුවේ. ඉතින් ඔබ ඔබට මේ සිංහලෙන් මේ කාරණා අපි කියන අතරේදී ටිකෙන් ටික අපි ඉංග්‍රීසි වචන ටිකක් ඔබේ කනට නිකන් හරි ඇහෙන්න ඕන නිසා අපි ඉදිරියේදී ටික ටික කරුණු ඉංග්‍රීසිවලුත් කියනවා. ඒ නිසා ඔබට උනන්දුවක් ඇති වෙන්න ඔබත් අවසන් දවසක ලෝකෙට ගිහිල්ලා ධර්ම දේශනා කරන්න ඕන පොඩි හාමුදුරුවෝ මේ ඉන්නේ. ඔබ හැමදාම ශ්‍රී ලංකාවේ සිටියු නෑ. ඔබ මේක හොඳට අධ්‍යාපනය ලබලා ඔය සිවුරක් දරාගෙන මේ දහම් කණිවිඩයක් හදවතේ දරාගෙන මේ ගුණ දහම් දෙකින් පෝෂණය වෙලා ඔබ ජාත්‍යන්තරට යන්නට ඕන. ඔබ ලෝකෙට යන්නට ඕන. ඒ ලෝකෙ ගැන සාමාන්‍ය පංචස්කන්ධයක් විතරක් නෙමෙයි ඔබ සජීවී සත්පුරුෂ මනසෙක පිළිගෙට බුද්ධ ශ්‍රාවකෙක පිළිගෙට මේ කාමක දරාගෙන ඔබ ජාත්‍යන්තරට ළඟා වෙන්නට ඕන. අනේ පැතුමින් තමයි ඔබගේ කරුණාවේ මේ සියලුම දේවල් සම්පූර්ණ කළ තියෙන්නේ. ඔබට හැකියාව තියෙනවා. ඔබ කාටවත් බැරි නෑ. මෙතන ඉන්න හැම පොඩි කාරණාවක්ම පුළුවන් මම පුදුමනික අධ්‍යයනයක් ලබලා තියෙනවා නම් ඊට වඩා බොහෝ දුරක් යනකොට ඔබ හැම දිනකටම පුළුවන්කම තියෙනවා. මම බුදු සමය පාඩම්ගරේ ඔබ කිසි දෙයක මම සාමාන්‍ය පෙළ දෙපාරක් ඉංග්‍රීසි ලිව්ව දෙපාරක් තේරෙච්ච කෙනෙක්. එහෙම වුණත් උසහායෙන් බොහෝ දුරක් යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ පොඩි හාමුදුරන් මම හිතවලා හුඟක් දැක්සෑනේ ඉන්නේ. ඔබ හැමදෙනාටම අපි කියන්න වඩා දුරක් යන්න පුළුවන්. ඒ දුර යන්නට ඔබට ශක්තියක් වෙන තමයි මේ හැමදේම සූදානම් කරලා තියෙන්නේ. මේ ස්ථානයේ දූවිලි පොදක් නැතුව මේ පිළිසිදු ඔබ ලස්සන මලක් වගේ මෙතන ඔබ තියලා ඔබට උගන්වලා ඔබේ හිත පිළිසිදු කරලා ඔබ මේ ලෝකයට ගෙනියන්නට තමයි මේ අපේ ධම්මලස් මහන්සියට මේ සාමිනාසල වැඩ කරන්නේ. ඉතින් ඒ දේවල් බලන්නකො ඔබට ලෝකේ ලැබෙන තියෙන වටිනාම ස්ථානයක් ලැබෙලා තියෙන්නේ. එතනට ඔබ ආශිර්වාදයක් වෙන ගමන් ඔබේ මේ දැනුම අරගෙන ඔබ ලෝකෙට යන්නට ඕන. ඒ සඳහා ඔබ සුදු සම්මානක. ඒ සඳහා පාපෙන්තර උනන්දුවක් අකන්න වැඩි කර ගන්නට ඕන. ඉතින් යන ගමනේදී බුද්ධහන්සේ බහනාව අපේ ජීවිතේ ලැබෝ ආශිර්වාදයක් වෙනවා. එනිසා අපි හැම දිනෙකම දැන් ටික වේලාවක් බුද්ධහන්සේ බහනා කොම් කරන්න සූදානම් වෙනවා. හොඳයි මහසු ක්‍රියාවකින් වාඩි වෙන්න තමගේ කඳ හොඳට පිළිව තියාගෙන නාසිකාග්‍රේ වේවා මොකද මේ වේවා කියපු ආකාරයට නාසියාස්තිතව හිත තියාගන්න. වර්තමානයේ තුල නාසියාස්තිතව හිත තියාගන්නේ ඉන සමගාමීව මම බුදු ගුණ සිහිපත් කරන අවස්ථාව. ඔබ නැත්නම් ලස්සන බුදු ප්‍රතිමාවක් සිහිපත් කරගන්න. මස්සන කිය මගේ සංසෘතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමෝත්සවයෙන් මා ඉදිරිපත් වැඩ සිටිනවා. උන්වහන්සේගේ රූප කාය මෙනෙහි කරන ගමන් උන්වහන්සේගේ සංඛාරගත ඒ උත්තරීතර සම්බුදු ගුණ මයි කෙනෙක් සිහිපත් කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස්ෙන් දුර වෙලා සංසාර චක්‍රය අර සිඳලා ලෝකයන්ගේ අප්‍රමාණ පූජාවන්ට සුදුසේ වුණා. මේ උත්තරම බුදු ගුණින් අපි කියනවා අරහං කියලා. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයන්ගේ චාර ධර්මයන්ගෙන් යුක්ත වුණා. මේ උතුම් සම්බුදුනේ අපි කියනවා විඥාන සම්පන්න කියලා. විඥාතරණ සම්පන්නෝ විඥාතරණ සම්පන්නෝ විඥාතරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය ධාන සංවර සීලයේ ගමනක් වුණා. උන්වහන්සේගේ වචන භාවිතය ධාන සංයම සීලයේ වාග් විලාසයක් වුණා. යහපත් හැසිරීම සහ යහපත් වචන යුක්ත මෙවුතුම් බුදු ගුණයන් කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ මා ඉදිරියේ සමස්තයෙන් වැඩ සිටිනවා කියන හැඟීමෙන් මා බුදුගුණ වඩන අවස්ථාව. සාර සංයත බලන්සය මාගේ මගේ නිදහස මානසික සුවය වෙනුවෙන් අපමණ කැපවීමක් කළ ඒ උත්තර මනුෂ්‍යත්වයේ ගුණ මාසීපත් කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ රූප ලෝක ආලෝක අරූප ලෝක කියන මේ තුන් ලෝකය එහෙමත් නැත්නම් සත්ත්ව ලෝක සංස්කාර ලෝක අවකාශ ලෝක කියන මේ තුන් ලෝක අතිමුණසේ පසන් කරනවා. ඒ උතුම් සම්බුදු වරේට අපි කියනවා ලෝක විදු කියලා. ලෝක විදු ලෝක විදු ලෝක විදු බුදුරජාණන් වහන්සේ ලොවෙහිදී ඇතිමත් මුදුමනට කියනවා අනන්තර පොලිස නම් සාරතී කියලා. සම්බුදු ගුණ සිහිපත් කළා බුද්ධාංශේ වඩපවස්තාව. දුර්ලභ පර්මඥා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පැරණිව ලබන්නේ කියන එක අතිශයින් දුර්ලභ භාග සම්පන්න අවස්ථාවක් කියලා. ඒකටම කියනවා අපි පැරණි දාසයන්. මේ පැරණි වෙද්දී සුළු මොහොතකින් අපේ අමතක ඒ පැරණි දෙන්නාට සහභාගී බොහෝ උගත් ධර්මඥයන් අපට දාන පූජකල වගේම ඒ තරම් නෙවෙයි දෙවියන් සහිත ලෝකයාම ඒ අපේ මොණියන්ට අපේ පැරණි බවට ගරු කරනවා වන්දනා කරනවා. මේක තමයි පැරණි නමේ තියෙන අසලිය. ඒ පැරණි අපි ලබාගත්තේ සසර බොහෝ කාලයක් කරපු පුණ්‍ය මහිමේ පැරණි ශ්‍රේණියක අපේ ජීවිතයේ සතුට ලබනවා නම් අපේ මේ පැරණි ජීවිතය ගැන හිතනවම සතුට වෙනවා. අපිට ලොකු අධ්‍යාත්ම සුසුම්න තිබ්බත් ඊළ ගුරුතුමිය සුසුම්න තිබ්බත් අපේ පැරණි වෙලා සිවුරක් දරාගෙන බුදුරජාණන් වහන්සේ ආමේස පිළිවහන්සේ නමක් ආමේස දැන් තිබුදු බල වැඩගෙන ඉතිරිසෝ ගන්නම අපිට කියන්න පුළුවන්. අපි එතනින්ම අපේ මේ ජීවිතයේ සකල ජීවිතයක් වුණා වෙනවා. අහෝසුකම් අහෝසුකම් කියලා එදා බුදුරජාණන් වහන්සේ සමයේදී සමහර රජ කුමාරවරු පැවිදි වෙලා සඳහන් කරනවා. රජකමක් හැරලා රජ කුමාරවරු මහනුවර පස්සේ ඒ අය කියන අනේ සැපයි අනේ සැපයි කියලා. අර ගිහිගෙදර තියෙන කරදර කම්කටොළු කිසිවක් නැහැ. තමන් නිදහසේම භූමියකට පත් වුණා වගේ. මේ පැරණි කම අබ්බෝ කාසෝ පපඤ්ඤා කියලා. හරියට ආහසේ සැරිසරා යන කුරුල්ලෙක් වගේ, පක්ෂියෙක් වගේ. මේ ජීවිතේ හරිය නිදහස් කියලා. එහෙත් වර්තමානයේ අපිට තියෙන මේ නිදහස වකඩවල තියෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මයේ අපේ සම්පූර්ණ පැරණි බව කියන්නේ ඉගෙන ගැනීම කියලා. ඉගෙන ගැනීම කියන්නේ ජීවිතේ එකම කාරණේ නෙවෙයි. අධ්‍යාපන අවශ්‍යයි අපට. හැබැයි අපි ඊට වඩා ඉගෙන ගන්නකින් අපේ පැවිදි කම, අපේ ශ්‍රද්ධාව, ධර්ම කෝණ කියන එක අපි නිතරම තියාගන්න ඕන. අනේ ඉතින් අපේ ළඟ තියෙන ගුණ අපිට එක ටිකෙන් එක තියෙන වෙනට ඕන. අපි වටිනාකම වටපත් වෙනට ඕන. අපි වටින්නේ අපි පරිහරණය කරන බලමාන ටික නෙවෙයි. අපේ වටින්නේ අපි ළඟ තියෙන සහජක ටික නෙවෙයි. අපේ වටින්නේ අපි හිතන විදිය. කෙනෙක් ගැන බලන්නේ එයාගේ ආකල්ප සම්පන්නියත් එක්ක. එයා හිතන්නේ කොහොමද කියන කාරණා මත. අන්නේ හිතේ යුතු ගුණංග ටික බුදුදහම තුළ එකට පෙළගස්සලා තියෙනවා. ඒ ටිකක් ඒ තාමස්සරලව කියන බලාපොරොත්තු වෙනවා. ඒ මූලික ගුණාංගයන් තමයි සුවච බව කියන එක. සුවච වචන සම්මුලවර නිමානේ කියලා කර්මික සූත්‍රයේ කිසියම් ශාන්ත පදයක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත්තා කියලා කියන ලක්ෂණ අතරින් එකක් තමයි සුවච බව කියන එක. හැබැයි සුවච බව කියවම අපිට ඉතින් කීකරුකම කියන්නේ ඔබීඩියන්ස් කියලා. ඔබීඩියන්ස් කියන එක නෙමෙයි අන්තරම කීකරුකම කියන්නේ. සුවච බව කියන්නේ සොල්වා කියන්නේ සාමාන්‍ය නම් කන්දේම කියන්නේ ඇක්ටිවිසින් කියන්නේ. යමන් කියනකොට ඊටාම සාමාන්‍ය නම් කන්දන ස්වභාවය. දැන් ඔබ හැම දෙයකින්ම මේ ගුණාංගය තියෙනවා. ඒ කියන්නේ පිළිගන්නවා කියලා හෝ පිළිපදිනවා කියන එක නෙමෙයි කියන්නේ. කෙනෙක් යම් කිසි දෙයක් කියනකොට මුද අවධානයෙන් සක්‍රිය හෝ කන්දේම කියන එක. ඇක්ටිවිසින් කියන්නේ You should be in his pocket. When someone talk to you should be in his pocket. යම් කෙනෙක් ඔබට යමක් කියනකොට ඔබ ඒක සාමදානව හඳුන්වන සමාවෙන්න. මේක තමයි අධ්‍යාපනයේ තියෙන මූලික සුසුම. අධ්‍යාපනයේ කොච්චර දුරක් අපිට යන්න පුළුවන්ද කියලා බලන මූලික සුසුම තමයි මේ සූත්‍ර වාක්‍යය. මේ ගුණාංගය ගැන කියන දෙක දුරමානයක් යන පුළුවන් කෙනෙක් කියන්නේ. අන්න මේ පොඩි කාන්දරන්ට මේ ගුණ ධර්මයන් හැදෙනාට ඒ හැකියාව, ඒ පින, ඒ කුසලය ඔබට තියෙනවා. අන්න ඒ දේ හැෙනකොට මේක ධර්මයේ තුල කියන්නේ සෝමවදානේ පඤ්ඤා කියලා. නැත්නම් මේකට කියනවා සුතමේ ඥානය කියලා. එහෙනම් කන්දේ මෙල ඥානයක් ලැබෙනවා. සාරාත්තරය කියන්නේ මේකට කියනවා. අපේ දේශනා වලින් අහන උතුම් දේශනා අපි පිළිගෙනවා මේ සෝමවත් එක්ක. අන්නේ දේශනා වලින් කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ගුණාංග ලැබෙනකොට ධර්ම ශ්‍රවණය ලැබෙනකොට අපට තේරෙනවා අපේ රකින ගුණාංග මොනවද කියලා. ඒ ගුණාංග වලින් අන්නේ ලක්ෂණය තමයි පරිත්‍යාග සීලීත්වය කියන ලක්ෂණය. නැත්තම් ඡාග බව කියන එක, දාන කියන එක. අපි දෙකින් එක අධ්‍යයනය කරමු. ශ්‍රද්ධා මත කිනා ගැන කියන ලක්ෂණයක් නේද? දස්සන කාමෝ සීලවතං සද්ධම්ම සෝතුමිච්චති විනය මංචේරමං සවය සද්ධම දෝචිතී කියන කියනවා. දස්සීලක දකින කැමැති ධර්මයන්ට කැමැති විනය මංචේරමං තමන්ගේ ළඟ තියෙන මසුර මල ලෝභයෙන් දිගින් දිග දුරු කරන්න යා කරනවා. ඒකට කලින් ගුණාංගය සෝති බව දෙවන ගුණාංගය පරිත්‍යාගයේදී පරිත්‍යාගයේ සීලීත්‍යයක් වන ඊළඟ ගුණාංගයක් කියනවා. ඒ තමයි සීලවන්ත බව කියන කාරණය. සීලය කායික වාචික සංවරය. මේක පංච සීලේ පටන් දස සීලව සම්දා සීලෝස්සේ විවිධ ආකාර විස්තර කරනවා. මේ සීලේ මෙහෙම යනකොට අනුමත්තේසු වංජේසු පහදස්සාවේ කියලා සඳහන් කරනවා. ඊටාම සොළොම වර්ධෙහි වේදන්න සමහෙන් වාසය කරනවා. පොඩි වර්ධයක් කරන්න යන්නේ. මේක තමයි කාර්මික සූත්‍රයේ කියන්නේ නැචකොද්දන් සමාජයේ කිංචි යේන විඤ්ඤෝ අරේවරිය. සොළොම වර්ධක් නොකරින තරම් යා උත්සාහ කරනවා. නොනැත්තන් විසින් දොස් කියනවා. නොනැත්නම් දෝසාරෝපණය කරන පොඩි හෝ වරදක් නොකර ඉන්න තරම් යා දක්ෂ වෙන සම්මිති වෙනවා. He should not do any slight wrong conduct which is concerned by wise, which is criticized by wise. මේක තීර මොනක්ද කියන්නේ? සීලේ ඉගෙන ගන්න බලන් ටිකට. මෙහෙම කිහිල්ලා සීලයට තනා කිය ස්ථානයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. සම්මේ සත්තා බාධ සුභිතා කියලා සීලේ ඉගෙන මාස් පාඩමකට යනවා. සමත භාවනාවේ මෛත්‍රිය සාගත වාසය කරනවා. මෙත්තා සාගත මනෝ කර්මය, මෙත්තා සාගත කාය කර්ම, මෙත්තා සාගත වචී කර්ම කියන මේක ගුණස් සමරද. කෙනෙක් කොයි තරම් මානසික නිරෝගීකමද කියලා බලන්නේ. යා මෛත්‍රියෙන් කටයුතු කරන කෙනෙක් කාරණාද? මෛත්‍රිය රැකගන්න කියන ගුණාංගයක් තියෙනවා. ඒ තමයි ආංක භාවයේ කියන කාරණය. දහමගේ අනිවාර්ය සූස්පමක් මේක. උයෝජ්‍ය සූයෝජ්‍ය කියන දෙපරකදී කටින්ක සූත්‍රෙම පාදන්නේ. මොකද්ද මේ ආංක භාව කියලා කියන්නේ? යම තමන් කරනකොට තමන් බලන්නට ඕනේ මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්නද වැඩි කරගන්නද කියන කාරණා. මොකක් කරා විභාගයක් සමත් වුණා, සිවුරක් පෙරෙව්වා, කෙස් ටික මෑවුවා, එමදීමක් කරා, මේ කුමන දෙයක් කරත් තමන් බලනකොට තමන් මේක කරන්නේ මගේ සංඛය දෙකේ වැඩි කරගන්නද අඩු කරගන්නද, මගේ මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද, මගේ තෘෂ්ණාව වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා බලන්න. මේක තමයි තමන් කොච්චර මානසික නිරෝගීතාවයට යන්නේ තමන් සුසුකම් තියනවද සංවේදී කෙනෙක්ද කියලා බලනසාරකයි. Don't have to dig into quality sanatayi. Very first quality that we should have that active listening. The second one is generosity. The third one is morality or moral conduct. Discipline in our speech and behavior. The fourth one is practicing loving kindness meditation. The fifth one is honesty. We should be honest. When we do something, we should think that whether my greed, conceit, and self-view increase or decrease. This is the measurement that we should contemplate on when we do something. That is very important. Take example. Ame mankarana godak karana karana wadinawa. Eken mage tanha deeti mana deunada wadinawada kiyala. මෙහෙම ගිහිල්ලා ඊළඟ පොලිටිය තමයි අපේ චරිතය ගැන නිතර බලන ඉතාම සියුම් ගුණාංගයක් තියෙනවා. අපි මුලින්ම සමාන්තර විදිහට අප යමක් කරනකොට අපි ඒක කරන්නේ ඡන්දයෙන් අගදීට ගිහිල්ලාද? ද්වේෂයෙන් අගදීට ගිහිල්ලාද? බයෙන් අගදීට ගිහිල්ලාද? මොහෙන් අගදීට ගිහිල්ලාද? සතර අගදී බයස් කියලා කියනවා. මෙතනින් අහු වෙනවා කියන්නේ කොයිතරම් නිවසිවන්ත කෙනෙක් වුණත් කොයිතරම් බුද්ධ කෙනෙක් වුණත් ඇතැම්ද සිල්වන්ත කෙනෙක් වුණත් ඇතැම්ද මෛත්‍රී පුරුදු කරගෙන කෙනෙක් වුණත් මෙතනින් අහු වෙනවා මෙතනින් අහල ගන්න පුළුවන්. යාම් කොච්චර ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එකකින් ඉන්නගෙනද කියලා බලන්න මෙතන බුද්ධිමත් කෙනෙක් අහල ගන්න පුළුවන්. මෙතනින් මගල් ගන්න දෙයක් මෙතන ඥාන මෙතන තමයි ඊළඟ චෙක් පොයින්ට් එක. මේ චෙක් පොයින්ට් එකේ චෙක් වීමට ලක් වෙනවා. චෙක් ඉන් වෙනවා. ඡන්ද ද්වේෂ බය මොහ. අප විශේෂයෙන් සඳහන් කළා මොහෙන් අග තිරන් ගෙන දෙන වෙන කෙනෙක් කියලා. යම් කෙනෙක් කෙනෙක් කතා කරනකොට යා කතා කරන්නේ මොහෙන් අග තිර ගිහිලද නැද්ද? සතිපට්ඨාන තුළ ඉඳගෙනද නැද්ද කියන එක මෙතෙන් බලන්න ඕන. මෙතන ලේසියෙන් මගරින්න පුළුවන් කම නැහැ කියලා. ඒ නිසා මෙහෙම වෙන ගුණාංග ලෝකේ තියෙන බව වහඳුනා ගන්න. මෙහෙම ගිහිල්ලා ඊළඟ ගුණාංගය තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. අර මුලින් කියපු දර්ශන සම්පත්තිය සහිතව දුකේ හට ගැනීම හා Nirodhe පිළිබඳ අවබෝධය සහිතව අප නිතරම අපේ සතිය සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක අපි ආරක්ෂා කරමු. ඇසට රූපයක් දකිනකොටම කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් දිවට රසක් කායට පහසක් ලැබෙන හැම අවස්ථාවකම දන්නවා දැන් මේ රූපේ නිරුදෙන් අවස්ථාවක් ඉන්නේ කියලා. දැන් මම ඔබට මේ අවදන අවස්ථාව මට සාමාන්‍ය විදිහට මම ඔරියන්ස් එක හදා ගන්නවා කියලා. ඒක සාමාන්‍ය සත්‍යයි. හැබැයි පරමාර්ථය කියනකොට මම මේ ඔරියන්ස් එක හදා ගන්නව නෙවෙයි. රූපේ නිරුද්ධ වෙච්ච තැනක මම මගේ චිත්තචෛතසිකත් එක්ක මේ කරන කාරණාවක් වෙන්නේ. රූපෙට කිසිසේත් වෙන කාරණා නැහැ. රූපය ස්ථාවි සම්පූර්ණ නිරුද්ධ වෙයි. හැබැයි ඒක රූපයක් නැහැ කියන්නේ. රූපයක් නැහැ හැමදේම චිත්තචෛතසික විතරේ කිව්වොත් ඒක විඤ්ඤාණවාදයක්. විඤ්ඤාණවාදයක් නෙවෙයි බුදුදහමේ කියන්නේ ස්කන්ධ පංචකයක් කරනවා. විභාග මට්ටමේදී රූපේ සංකේ වෙනවා. හැබැයි කර්ම මට්ටමේදී ස්කන්ධ හතරකින් තමයි කර්ම කරන. එදාමේ සඳහන් කරනවා න පංච විඥානේ කිංච ධම්මං හට විඥානාති අන්‍යතර අවිනිපාතමන්තං කියලා. අපිට පංච විඥානෙන් කිසිම දෙයක් හඳුනගන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ කියලා. මොනවද පංච විඥාන කියන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. මේවා දෙවි විභාග මට්ටමේදී. කර්ම කරන අවස්ථාවේදී මේ විඥාන නිරුද්ධ වෙනවා අපි කරනවා විඥාන. We are unable to recognize anything through five master senses, just contact. We understand, we recognize everything through our mind consciousness. When we recognize something through our mind consciousness, the very first experience, five consciousnesses has ceased. Five consciousnesses has ceased. We recognize everything through our mind consciousness. අපි හැමදාම තියෙනවානේ අපේ මනෝ විඥාන. මෙන්න මෙතෙන්ට හිත තියන්න පුළුවන් මොනවද? මේකට තමයි කියන දක්ෂ කාර්යයේ කියන්නේ ස්කිල් කොනස් එක කියලා කියන්නේ. මේක තමයි කියන ක්වොලිටි එක කියලා කියන්නේ. ඒකයන්ව විඥාන මාර්ගෝ සංඛාර විසුද්ධිය කියලා කියන්නේ මේකයි. සත්‍යන්ගේ පරිසුද්ධත්වයට කියන ඒකයන් මාර්ගයේ දේශාකරන්නේ. මේ සම්මාදිටිය මේ සම්මාසතිය නෙමෙයික් නෙවෙයි. මේ සම්මාසතිය ආර්ය අෂ්ටාංගික මාර්ගය ආඥා කරනවා. එයා මාර්ගය සම්මාදිටි කුරේණා සම්මාදිටිය මුලින් යන ගුණාංගයක් වෙනවා. අන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට තමයි වික්ෂෝ කියලා කියන්නේ. සුපටි පන්නෝ උජුවට පන්නෝ ඥායපටි පන්නෝ සාමීච්චපටි පන්නෝ කියලා මේ පටිපන්න කියන වචනෙන් කියන්නේම උජුකෝ නම් සෝමංගෝ කියන මේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය තමයි බ්‍රහ්මචර්යය කියලා කියන්නේ. වික්ෂෝ කියලා කියන්නේ තමාත බල හැම පියවරක්ම අප බලන හැම දෙයක්ම ආර්ය මාර්ගයට අනුගතව මේක තමයි නිදහස් නිවන මාර්ගය. අපට නිදහසේ මේ සතර ගමන යන තියෙන රම් කලසක් උඩ මිනි පාසක් උඩ යන තියෙන වගේ ඊටාම අල්ප කරදර තියෙන ඊටාම සෑහළු උසුවදායක මාර්ගය තමයි අර්ශන මාර්ගය කියලා කියන්නේ. අපි මොකක් කරන්නේ? වචනයක් කතා කරනවා නම් ඒක සමවයන. අපේ උසහයක් තියෙනවා නම් ඒක සමවයන. අපි කන්‍යාවක් කරනවා නම් ඒක සම්මන්ත. අපි සිහිය වඩනවා නම් ඒක සම්මාසතිය. අපි හිත එකඟ වෙනවා නම් ඒක සම්මාසමාධිය. අපි යමක් හිතනවා නම් ඒක නෙක්ඛම් සංකප්ප, අවියම් සංකප්ප, අවිහිංස සංකප්ප එකක්. ඒක සම්මා සංකප්ප වෙනවා. අපි රැකියාව කරනවා නම් ඒක සමා ආගියක් වෙනවා. මෙන්න මේක තමයි අපිට තියෙන නිදහසේ මාර්ගය. මේ මාර්ගයට අපි ආව තියෙන්නේ අපිට ඊටාම පහසුම ජීවත් වෙන්න තියෙන මාර්ගය තමයි අරහත් මාර්ගය කියලා කියන්නේ. කිසිම කෙනෙකුට අපිට ඇඟිලි දෙක කරන්න පුළුවන් කමක් නැහැ අපිට අහවල් බලලා බැහැ කියලා. සීල සමාධි ප්‍රඥා කියන ප්‍රවේශ ශික්ෂා මේ ශික්ෂාවේ මූලික පදනම තමයි සම්මාදිට්ඨි පුරේණවන් කියපු විදිහට සම්මාදිට්ඨිය කරගෙන යන්න ඕන. මොකද සම්මාදිට්ඨිය කියන්නේ ඇසට රූපයන් දකිනකොටම මේ නිරෝධයට රූපයන් දැන් දකින්න කියලා දැනෙන්නේ. ඈත ආකාශයේ තාරකාවක් දකිනකොට අපි දැනගත්තොත් මේ තාරකා මේ අවුරුදු 100කට කලින් විනාශ වෙච්ච එකක් තමයි දකින්නේ කියලා. ඒ තාරකාවට තම කාසාව කඩගන්නද? දේශයන් කඩගන්නද? අපිට කිසියම් ඇලීමක් අත් බැඳීමක් කරන්නේ නැහැ. අනේ ආලෝක 100 ගානකට ඇඳින් තියෙන තාරකාවක් වගේ තමයි මේ මොහොතේ ඔබ දකින මේ රූපේ. මේ මොහොතේ වහන්නේ සම්පේ. ඒක තේරුම් ගන්න අවස්ථාවේදී ඒක ඇහැට රූප බලන්න පුළුවන්. හැබැයි ඇහැට රූප දැනගන්න බෑ. ඇහැට රූප දකින්නේ කර්ම මාර්ගයක් විදියට. නමුත් ඇහැන් රූප දකින්න දැක්කට ඇහැන් රූප දැනගන්න බෑ. රූප දකින්න මනෝ විඥාන. අපිට කනෙන් ශබ්ද අහන්න පුළුවන්. හැබැයි කනෙන් ශබ්ද දැනගන්න හඬක් ඇහිලා ඒ හඬ කවුඩේගේ හඬ සැලවිහිණියේගේ හඬ පොළොවේච්චේගේ හඬ කියලා දැනගන්නකොට දැනගන්න හොයෙන්ද දැනගන්නේ සෝත විඥාණයෙන්ද මනෝ විඥාණයෙන්ද දැනගන්න මනෝ විඥාණය මනෝ විඥාණය දැනගන්නකොට ඒ කන ඒ සංදය ඒ සෝත විඥාණයත් නිරුද්ධ වෙනවා මෙන්න මෙතෙන්ට අකණ්ඩ අප්‍රමාදීව සිහිය පිහිටවා ගැනීම තමයි සතිමත් බව කියලා කියන්නේ සම්මාසතිය කියලා කියන්නේ right mindfulness කියලා කියන්නේ මේ සතිමත් බව කොයි තරම් ඉහළමකටම කියනවා පාවා ගන්නවද මේකට ලස්සන උපමාවක් කියලා ලස්සන නැහැ උපමාව එකතරා කියලා දාපු වාදනයක් තියෙනවා කට පිළිලා ඉතිරිලා යන විදිහට කියලා දාපු වාදනයක් තියෙනවා මේ තෙල වාදනයේ තෙල විතරගෙන කෙනෙක් යන්නට ඕන යන්නේ කොහොමද? ඊතාන අසංවර සීලී පිරිසක් නඩන ඒ පිරිසක් මෙන්න තමයි යන වෙලා තියෙන්නේ. එක තෙල විතරක් වටහන බෑ. වැටුවක් මොකද වෙන්නේ? මේ කෙනාට පිටපස්සේ මද හේක් වෙන කඩුවක් තියෙනවා. එක විදන් හරි වැටුණු මොකද වෙන්නේ? මෙන්නට ගන්න. මෙන්න මේක තමයි සතිමත් බවට දෙන උදාහරණ. හැම රූපයක් දඟිනකොටම සත්‍යයන් අහනකොටම රූපෙට නැඹුරු වෙලා හිටියොත් තෙල් බිඳුවක් වැටුණා මාරේ ගැහුවෙලු. මාරයන එක තෙල් බිඳක්වත් නොඇඩගෙන යන විදියට හැට රූපයක් දකින්නකොටම දකින්නවා දැන් රූපේ නිරුද්ධ වෙලා මනෝ විඥානයක් මෙයන්නේ ඒ මනසත් නිරුද්ධ වෙලා අසසද වටාන යනවා කන සංදයක් ඇහෙනකොට මම දකින්න මෙන්න මේ වගේ අකණ්ඩව සතිමත් බව පුහුණු කිරීම යවත් අයින කිරීම තමයි මේ ආරසින් මාර්ගය අත්දැක ප්‍රතිඵල සකුණාගේ කියන සූත්‍රයක් තියෙනවා භික්ෂුවගේ උරුමය පිතෘරුමය යම්කිසි කෙනෙක් සතිපට්ඨානය වඩනවා නම් ඒ සතිපට්ඨානය වඩන කෙනා පියාගේ උරුමේ පියාගේ නිජ භූමියේ වාසය කරන්නේ. කවුද අපේ පියා? අපේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැමැති පියාගේ පিত্র විශේෂී වාසය කිරීමක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානෙ පොඩ්ඩක් හරි ඇඳුමක් මොකද්ද අපි නිකාගේ සෙවනේද කාගේ භූමියද මාර්යාගේ භූමිය බුදුරජාණන් වහන්සේගේ භූමියේ ඉන්නකම අපට දුකක් එන්නේ නැහැ වාහන කිසිම කෙනෙකුට ජරා මරණ ව්‍යාධි කියලා විප්‍රයෝග වලින් අපට දුකක් එන්නේ නැහැ ඒ අපි දැන් රූපේ නිරුදල තියෙනවා මේ සතිපට්ඨානෙ මොහොතක් හරි වෙන මොනවත් නෙමෙයි මොකක්ද අවස්ථාව. රූපය තුල ඉඳ බැසගෙන ඉන්නේ. අවිද්‍යා මත්‍ය සංඛාරා සංඛාර මත්‍ය විඥානං විඥාන මත්‍ය නාම රූපං කියන මෙන්න මේ පරිසම්පාදයන් ගිහිල්ලා කෙරවරන්නේ. ඇට කඩු විවරුළු වෙනා. ඥාති මත්‍ය ජරා මරණ සෝම පරිදේ දුක් දෝමස් ආයස සම්බවන්ති. සියලුම දුක් ටික වැළඳගෙන අපි ඉන්නේ. ඒ නිසා අපි දුකෙන් නිදහසේ මාර්ග කරා යනවද? දුක තියෙන මායාවේ මරුවසඟේ යනවාද කියන එක ගැන අපාපම තීරණය කරනවා. මෙන්න මේක තේරුම් අරගෙන අපි හිතාම දුර සතිපට්ඨාන හිටියොත් මේක තමයි භික්ෂුවට තියෙන අභිමානය. මේක තමයි කියලා දක්ෂතාවයේ මේක තමයි කියලා මොහොලිටිය අපි කියන එතකොට අපි අපේ ළඟ තියෙන මොනාංග කීපයක් අපි සාකච්ඡා කරමු. පළවෙනි එක මොකද්ද? සුවච බව. දෙවෙනි එක පරිත්‍යාග සීලය. ඊළඟට සීලය. ඊළඟට මෛත්‍රිය. ඊළඟට අවංක බව සතරෙන් තියෙන යාම සහ සතිමන් බව පදිතයන්නේ කරන්නේ බුදුදහමේ නැති සියලුම ගුණාංග ටික ප්‍රධාන වශයෙන් මම ප්‍රවේදනය කරපු අවස්ථාව මේ ටික මතකයෙන් ගන්න පුළුවන්කම ලැබෙනවා තමත කරණම කොලියන්නේ මේ අද කරන දේශනා තුළ ප්‍රධාන හරයක් මේ කියන්නේ තමන් ජීවිතයේ කොයිතරම් දුර තමන් ආධ්‍යාත්මිකව ගිහිලාද කියලා තමන්ට කාරණා බලන්න පුළුවන් වෙනත්කේ චරිසාතිනා ඔක්කොවන්නේ මම හොඳගෙනද නැද්ද කියලා හිතෙන් අහන්නුන්නේ තමන්ම තමන්ගෙන් බලන්න මේ දෙක තමන් මේ වෙලාවේ තමන් කොතනද ඉන්නේ සුවජ බව පරිත්‍යාග ශීලයේ සෙල්මන්ත බව මෛත්‍රිය අවංක බව සතරාග දිරිනුනයම සහ ඉහළම කොලිටිය ඉහළම කොලිටිය සත්මන් The very first quality is that active listening or gently spoken. The second one is practicing generosity or sharing something with others. The third one is moral conduct or virtue or discipline in our speech and behavior. The fourth one is practicing learning management meditation. Fifth one being honesty. The next one is not to go into extreme mode bias. The highest quality that we can perform in our life for purification is that we practice mindfulness or right mindfulness which consists in the noble eightfold path. ආරසිනු මාර්ගයන් වෙච්ච සම්මා සතිය තුන වාසයයි. සම්මා සතිය තමයි අපිට ඉන්නවද මිතරේ. The best thing that we receive in our life is that mindfulness. Whenever we are with mindfulness, it means we are with our best friend. Whenever we are away from mindfulness, it means we have lost our best friend, which is mindfulness. Whenever we are in mindfulness, it means we have overcome suffering. Whenever we are not mindful, it means we are suffering. We are controlled by ourselves. Whenever we are mindful, nobody or nothing can control us. There is the place we have liberated, emancipation and enlightenment. Nidhasevi, Vimuktevi, Mahatatamai, Satipatthana Virgya. Sansari Nyakti Sikri Gain, Nidhasvana, Nidhasevi, Mahatatamai, Satipatthana Virgya. Buddha Nyakmasi Desna Karana, Yamsi Kuda Swami Nyakmasi Gain Murayama, Ekuda Swami Nyakmasi, Me Satipatthana Kuri Hikmana Kaya. නාමදී සොන්ද සතිපට්ඨාන ගන්නෙ කියලා. තමන්ටම තමන් නිදහසක්. තමන්ටම තමන් විමුක්තිය පිළිසරණක් සංසා ගැනීම. අතදීනා විකේ විනදාක සරණා නාය සරණ. ඩ්වෙන් විත් යුවර් සෙල්ෆ් ඇස් ඇන් ඓලන්ඩ් ඇස් ඇ රෙෆියුජ් විත් නෝ අදර් රෙෆියුජ්. ධම්මදීනා විකේ විනදාක සරණා නාය සරණ. ඩ්වෙන් විත් ධම්ම ඇස් ඇන් ඓලන්ඩ් ඇස් ඇ රෙෆියුජ් with no other refuge. The highest refuge that we can create in our life is that being mindful, living in mindfulness. Apatam abhe jivete tula parakavarmaya salasahe mimavada tamai satipatthana kilukya. Satipatthana sihiya. Sita khayadaka gana upanimalasa sihya maasaya kirima. Tabana kivara pasa akandaka nosani. සිහින් මාසයේදී බාහිර රූපෙන් නැඹුරු වෙනවද නැත්නම් භාජනයේ තියෙන දෙයකට ගිහිරව ගන්නවද භාජනයේ ස්වක්ෂිතව අර අසංවර සියදී පිළිසක් නැද්දෙන් ගමන් කරනවාද කියන අනිවිදෙ අපි කිසි විදිහක වෙනත් කෙනෙක්ගේ පානියකට කියුදු එහෙට ගන්න රූපය විද්‍යාවෙන් ගත කියන්නේ අපි බාහිර ලෝකයේ පාණ්‍යයක් වෙලා තියෙනවා. අපි හිරේ ඉඳලා ඉන්නවා වගේ. එහෙට පේන රූපේ නිරුද්ධ වෙන එක දැන් තමයි මනෝවිඤ්ඤාණය විස්පස්ස කරා කියලා දැනගත්තොත් අපි රූපේ නිදහසලි. ඕකේ දැන් තාත්පරේ තාත්පරේ පොහුණු කරන්න. ඒ පොහුණු කරන කාය වැඩ කරගන්න. ඒ සඳහා මෙන්න මේ ධර්ම නිවැරදි ගැන අපි උපරිම විශ්වාසයෙන් බවට දෙන්නට ඕනේ. මෙතන කරගෙන සන්දහතියක්. සන්දහතේ තථාගතයන්ස බෝධි කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාස කරනවා කියන්නේ මේක. මේ විශ්වාසය අපි හරි පොදි. මේ සන්දහන් කියන්නේ මොකද්ද? අපි අද දවසේ යමක් සැපය සඳහා සැනසීම සඳහා පුහුණු කරනවා නම් අන්නේ පුහුණු කරන දේ පිළිබඳව තියෙන උපරිම විශ්වාසය. අද අපි ජීවිතයේ ඉහළම සැනසීම කියලා හිතන් ඉන්නේ මූලික පිරණාසනයි භාග්‍ය මාසීමද? එහෙනම් අපේ සද්දරේ අද අපි ඉහළම සැනසීම කියලා හිතන් ඉන්නේ ප්‍රාචීන ප්‍රාණකද? එහෙනම් අපේ සද්දරේ අද අපි එහෙම සැනසීම කියලා හිතන් ඉන්නේ ප්‍රාචීන අවසන් මාසවල පඬිතු බජ ගන්නකද? එහෙනම් අපේ සද්දරේ අපි අදීහම සද්ධාව තියෙන්නේ විසිදෙල උපදියා ගන්න එක ගන්න එක තමයි අපේ සද්ධාව තියෙන්නේ. හිතන්නේ මේ සද්ධාව කියන එක බුදුහාඳුරෝ වහනවාට පස්සේ ඉඳලා තියෙන දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ තාම හැදෙල දේශනා කරන උන්වහන්සේගේ බෝසත් කාලයේදී මේ සද්ධාව තිබුණේ. ආනාර කාලාමඩ යන්සි සද්ධාව තිබුණා නම් මරණයේ සද්ධාව තිබුණා කියලා උද්දකනාම් කෝතර යම් ශ්‍රද්ධාවක් තිබුණා මටත් එදායි ශ්‍රද්ධාවක් තිබුණා කියන්නේ. එහෙනම් මොකද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? මෙන්න ශ්‍රද්ධාව ගැන මොකද්ද? ඒ මොහොතේ අපේ සැනසීම විමුක්තිය සඳහා අපි යමක් විශ්වාස කරනවා නම් අන්නේ දෙවියන්ගෙන් විශ්වාසය. බුද්ධ ශාන්තිය අපි විශ්වාස කරන්නේ දුක නිවාසින් සඳහා උපරිම අවබෝධය තමයි මේ සතිපට්ඨානය. එතර සන්දහාති නොතින් ඒ සන්දහාමට විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දෙන්නවා. හොඳයි මේ සායනාසයට උදේ පටන් මේ ධර්ම කිව්ව කාරණා වලින් කොමන හොදයක් අසන්න තියෙනවද ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. අපේ දවදානෙන් පස්සේ අධ්‍යාපනයේ පිළිබඳ විවිධ පැටි කඩකට යා යුතු ගමන් මඟ අපි සාකච්ඡා කරනවා ඉතාම විස්තරාත්මකව කරන්න පුළුවන් විභාග යන පුරාමසස් අධ්‍යාපන ආයතන කරන්න පුළුවන් භාෂා ධර්ම ප්‍රශ්න අපිට කොයි තරම් දුරට යන්න පුළුවන්ද සමාජ මට්ටමේ සමාජ තලයේ කොයි තරම් ඉහළ තලයකට අපිට යන්න පුළුවන්ද කියන එක ගැන අප සාකච්ඡා කරනවා. ඊට මූලික ප්‍රවේශය විදිහට තමයි අපි මේ ධර්ම මාර්ගයේ අපි යන්න පුළුවන් දුර ගැන මේ සාකච්ඡා කරන්නේ. පස්සෙන් යන ඉදිරියට තව සාකච්ඡා කරමු. ගැටු තියෙනවා තම අහන්න. තමන්ට සාකච්ඡා කරගන්න තියෙන අවස්ථාව. දහම් ගැටලු කො අධ්‍යාපනික ගැටලු, තමන්ට තියෙන මානසික ගැටලු, පැවිදි ජීවිතේ පිළිබඳ තියෙන අනියම් ගැටලු තියෙනවා නම් ඒවත් අපි සාකච්ඡා කරමු. ඉතින් විශේෂයෙන්ම කුඩා ආකාර විදියට ප්‍රධාන දෙයක් තමයි තමන් විශ්වාසනීය අධ්‍යය ගොඩනගා ගන්න. තමන් කාමරයෙන් තවත් පොඩි හඳුන්වීමක් දෙනවා නම් පළවෙනි දේ තමයි එයාගේ විශ්වාසය ගොඩනගන්න. කාමරයේ තමන් එක්ක සහෝදර හඳුන් ගැනීම කියනවා නම් එයාට තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන් හොර කරන්නේ නැති කෙනෙක්, බොරු කියන්නේ නැහැ කෙනෙක් කියලා. අනිත් ඔකේ කවුරුවත් තමන් සැක කරත් තමන්නේ. තමන් එක්ක එකට ඉන්න කෙනාට තමන් ගැන විශ්වාසයක් තියෙනට ඕන. තමන් පන්සලක ඉන්නවා නම් ඒ පන්සලේ ඉන්න අනිත් අයට තමා ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන් බොරු කියන්නේ නැති කෙනෙක්, තමන් හොරකම් කරන්නේ නැති කෙනෙක් කියලා. එතන කඩමු වතින් අපිට මේ ගමන යන්න බෑ. ඒක අපි අරම්ම තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ලස්සනම අපේක්ෂා කරනවා. යුද්ධයකට ඇතෙක් යනකොට යුද්ධයකට ඇතෙක් යනවා නම් එතන මුලින් විවිධ විදියට යුද්ධ කරනවා. සතුරු එතුමුත් එක්ක, සතුරු රජුත් එක්ක. ඕ අතින් පයින් ඔළුවේ හැම තැනම සනන් කරනවා. හැබැයි ඒ ඇත්ත එක ඉන්ද්‍රිය බොහොම පරිස්සම් කරනවා. මොකද මේ ඉන්ද්‍රිය ඇත්ත කකුලෙන් ගහනවා, ඔළුවෙන් ගහනවා, කන් දෙකෙන් ගහනවා, අතෙන් පයෙන් බලිගෙන් හැම එකෙම ගන්නවා. හැබැයි ඒක අවයවයකින් ඇතන් ගන්නෙ නෑ සත් සතරන්ට. මොකද අවයවය ඇතාට තියෙන සුරක්ෂිතම වටිනාම දේ මොකද්ද? හොඳ වෙන. ඇතායි ඔක්කොම කරන්නේ මොඩල් හදලා. හොඳ වෙනට මේ මැස් එක උගමත් හරියට වෙන දෙන්නේ නැහැ. තා මේ මැස් එක හොඳට ඒක ඉවරයි. කූඹි එක ගන්න දෙන්න. ඒ තරම් ඇතාට හොඳ වෙන හොඳ වෙන වටිනා. හොඳ වෙන හදේ දාගෙන තමයි ඇතා සියලු යුද්ධ කරන්නේ ඉන්නේ. හැබැයි එබ්බෝව යන යම් සිරාක ඇතා හොඳ වෙලෙ ඉඳ ගන්න. ඇතා හොඳ වෙලෙ ඉඳ ගන්න යුද්ධයේ අවසාන භාගයේ. ඒ තමයි මාහන්තික යුද්ධයට ඇතා පිවිසෙන්නේ. එයින් පස්සේ ඇතා නැති වෙන දෙයක් නැහැ. ඇතා හොඳ වෙලෙ ඉඳ ගත්ත කියන්නේ ළඟම නැත්බෝව දන්නවා දැන් යුද්ධයේ අවසාන භාගයට ඇතා මොන දෙලෙන්නේ දැන් ඔව් මරාගෙන යන සූදානම්. අන්නේ වගේ කියනවා යම් කෙනෙක් කෙනෙක්ගෙන් මේ පැරණි සිද්ධ වෙන පුළුවන්. බෝසත් මහන්සිය බෝසත් කාලේ බරකට යන වැඩි මහන්සිය අතින් සිද්ධ වුණා. හැබැයි මහන්සිය ඒ කාර්යයක් කරේ නෑ. මොකද්ද? මොකද්ද? මොකද්ද? බොරු කිව්වේ. බොරු කිව්වේ. ඒකම් ධම්ම මතිකස්ස මුසාවාදිස ජන්තුනෝ විදින්න පරලෝකස්ස නන්දිමාමං කරි. කාමවල හැසිර වරදනා සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ සිද්ධ වුණා කියන මගේ ඇතුලේ මේක වුණා මම ඊට පස්සේ මේ වරද කරන්නේ කියලා. අන්නේ වගේම තමයි මිස්වත් බෝ කිව්ව ඒ සනකන් මුදලන් අපි කිසිම උනන්දුවක් නැහැ කියලා. එනිසා මෙතනින් පලයට වැඩෙන්නේ බරෝ කියන්නේ තේ මොනේ නම් මාතෘකාවක් ගන්න මතින් ඔබට හයි උතුරු වෙන කිසිම දෙයක් නැහැ. ඔබට ඉන්න සත්පුරුෂයන්, කල්‍යාණ මිත්‍රයන්, ගුරුවරුන්, අමනුෂ්‍යයන් සියනම ඔබ අතරලයන්. ඒ නිසා හිතලා සිද්ධ වෙන පුළුවන් සත්‍යමාදී වෙන්න. ඒ සත්‍යමාදී බවම ඔබ අවසානයේ දක්වා ඔබ ආරක්ෂා කරනවා. ඔබ ආධ්‍යාත්මික නොමෙටි, ඔබ දුකටපත් නොකර, ඔබ සැනසීමකට දක්වා මේ ගමන් මගේ බොහෝ දුරක් ඔබ ගමන් කරනවා. ඒ මොකද මේ සත්‍යවාදී භාවනාවේ ගුණංගය. ඒක දිරිමින් මානසික. ඒ එකම ගුණංගය ඔබට සියලු අධ්‍යාපනික හා ආධ්‍යාත්මික ඉලක්ක සඵල කරගන්නට ඔබට ආශිර්වාද කරනවා. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනම වහන්සේටම නිරොග් නිරෝගී සුව නිවාසය ලැබේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය සෝවමන කරන්නට වහන්සේලාට සියලු ශක්තිය ආශිර්වාදයේ තරකවන්නේ කුසලයේ දිනු වේවා කියන අපි මේ සෙදින් කාර්තන කරනවා. දුක්ඛං බන්තාච නින්දුක්ඛං භයං බන්තාච නින්භයං සෝකං බන්තාච නිස්සෝකං වන්තු සම්මේ අපේ පියනන්ද හඳුරෝ සතිය ක්‍රියාකාරකම් කිහිපෙකින් පටන් ගත්තා. මේ සතියම තමයි ටිකෙන් ටික අපේ සතර සතිපට්ඨානය කරා ගිහිල්ලා අවසානයේදී අපි උදෑසන සඳහන් කළා අපට හිතට අරමුණක් එනකොටම අපි කොහොමද ඒ අරමුණ ගැන බලන්නේ කියලා. දැන් මම ධර්මණ අවසානයේ කියලා පොළවෙන අපි ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඇහැට රූපයක් පේනකොටම දැක්ස ගන්නවනේ ඒ ඇහැේ රූපය හඳුනාගන්නේ වර්තමානයේ නෙවෙයි හඳුනාගන්නකොට රූපේ නිරුද්ධ වෙලා මේ මනෝ ඥානයක හඳුනාගන්නේ කියලා. එතෙන් කරා යන ගමන තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් ඒක පුරුදු කරෙන්නේ ආරම්භක පියවර තමයි සතිමාත්‍රය කියලා කියන්නේ. සතිපට්ඨානය තමයි සම්පූර්ණම නිවන් දකින මාර්ගය, දුකෙන් නිදහස් වෙන මාර්ගය, ප්‍රඥාවෙන් අභිෂේක ලබන මාර්ගය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම අපට මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය පිළිබඳව. අධ්‍යාපනයේ විවිධ පැති කඩා අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නූතන මනෝවිද්‍යාඥයන්ගේ අදහස අනුව යම්කිසි පුද්ගලයෙක්ගේ නිවසක සමාජයක රටක සාර්ථකත්වය බලන කරන දෙයක් තියෙනවා. යම්කිසි තැනකට ආවදී ආයතන පාලනයේදී එතන සැබෑ සාර්ථකත්වයක් කරා යනවද කියලා බලන ලක්ෂණ දෙකක් තියෙනවා. නූතන මනෝවිද්‍යාවට අනුව ඒක ත්‍රිකෝණාකාර ක්‍රමයකට දක්වලා තියෙනවා. යම් ස්ථානයක සාර්ථකත්වයේ තියෙනවා නම් නැත්නම් අපි ඉංග්‍රීසි වලින් සක්සස් කියලා කියනවා. සාර්ථකත්වයේ සඳහා තුන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි එතන ආදරය කියන එක තියෙනට ඕන. ආදරය. ඊවසක් ගන්න පිටසක් එකට සාමික කමුණ ගැවුණ එතන සාර්ථකත්ව බලන එක ලක්ෂණයක් තමයි ආදරය කියන එක. ඉංග්‍රීසි වලින් අපි ලව් කියලා කියනවා. දෙක තමයි සතුට කියන එක. එතන සතුට තියෙනකොට ඕනේ හැපිනස් කියන එක තියෙනකොට ඕනේ. තුන්වෙනි එක තමයි විනය කියන එක. අපි ඒකට ඩිසිප්ලින් කියලා කියනවා. මෙන්න මේකම තමයි නූතන මනෝවිද්‍යාඥයන් කරන්නේ. එතනට අධ්‍යාපන විද්‍යාව කරනවා. යම් කිසි තැනක නිවසක ආයතනයක සමාජික සාර්ථකත්වය බලන ලක්ෂණ යම් ස්ථානක ආදරය විතරෙන් දෙන්නේ එතන ආදරය මෙලෙන්න පුළුවන් නම් ජීවත් නැහැ තමයි. යම් ස්ථානක සතුට විතරෙන් දෙන්නේ ටීවී බල බල මැච් බල බල සතුට ගන්න පුළුවන් ජීවත් නැහැ. යම් ස්ථානක තියෙන විනය විතරයි නම් එතන දැඩි නීති රීතිවලට ඉරවැළෙන්නේ සතුටක් නැහැ, තෘප්තියක් නැහැ ජීවිතේ. එතන මේ වගේ තමයි තියෙන පුළුවන්. නමුත් ජීවිතේ හැබැයි බින්දයක් නැහැ. එතකොට මෙන්න මේ තුන ආදරය සතුට සාමිනේ නිවසක් ගන්නත් මේක තියෙනකොට ඕන. දෙමෝපියන් දරුවන් අතර දිනයක් තියෙනකොට ඕන. යතරෝ සතුටෙන් ඉන්නකත් ඕන. ඔන්නත් ආදරේ තියෙනකත් ඕන. මෙන්න මේ තුන තමයි සාමාන්‍ය සමාජයක සාර්ථකත්වය බලන ලක්ෂණ විදිහට සලකන්නේ. හැබැයි බුදුදහම දෙනකොට මේ ලක්ෂණ හතර මීට වඩා වෙනස් වචනවලින් මේක වඩා ගැඹුරින් සාකච්ඡා කරනවා. බුදුදහම දෙවි අපිට මේක ඍජුකෝණාක්ෂර වල බලන්න පුළුවන්. මේ සාර්ථකත්වයේ වැදගත් කියලා කාරණයක් හිතෙනවා නම් ලියා ගන්න. බුදුදහම ගන්න සාර්ථකත්වය ගැන කියද්දී අර මනෝවිද්‍යාවේ ආදරය කියුව එක අපි මෛත්‍රිය කියලා කියනවා. ඒක මුදේ යම් දෙපලක් ඉදිරිපිට කරන එකක් විතරක් නෙවෙයි මෙත්තාසගත මනෝකම්ම, මෙත්තාසගත කායකම්ම, මෙත්තාසගත වචීකම්ම කියන කොටස් තුනකට බෙදෙනවා. ඕනෝන් සමුගේ නැත්නම්දී මෛත්‍රී සාගත වාචක විශේෂයෙන් සංඥා වාචක ළඟදී මෙතන තියෙනට ඕන. බොහෝ දාම යට තැනදී හොඳට ඉන්නව නැත්නම්දී මෛත්‍රියක් නෑ. ඇත්තටම මෛත්‍රිය බලන්නේ නැති ස්ථානෙ. තන මෛත්‍රිය කියන එක ඉංග්‍රීසි වලින් අපි loving kindness කියලා කියනවා නැත්නම් loving friendliness කියලා කියනවා. එතකොට පළවෙනි එක තමයි මෛත්‍රිය දෙවෙනි එක අර සතුට කියන එක. නුතන මනෝවිද්‍යාවේ සතුට කියන එක බුදුදහම තුළ සන්තුෂ්ටි කියන වචනේ. සන්තුෂ්ටි කියන වචනේ අර්ථ දැක්වෙනවා. සන්තුෂ්ටි පරමන්දාන. Contentment is the highest expression. එතකොට සතුට කියලම දැන විදිහට සලකනවා. විශේෂයෙන් යථාලාභ සන්තුෂ්ටි දැනගන්න යම් සිතක් උපහාරයක තියෙනවා නම් ඒ ලබන දේ පිළිබඳව තියෙන සතුට ඒක අවසානයේ නිර්වාණ පරමසුතං කරාම යනවා. නමුත් ආරම්භෙදි මේක. තුන්වෙනි කාරණේ තමයි අපි අර විනය කියලා කියපු එක පාළියට තන් බුදුදහම දෙනකොට එක සීලකට කියනවා. සීලේ තියෙනවා. මේ තුන තමයි මොකද මානව විද්‍යාවෙන් කියුවේ මේ නමතර බුදුදහම වල තව විශේෂ කාරණයක් අන්තර්ගත වෙනවා. ඒක තමයි ධර්ම කියන්නේ. මේ ධර්ම සාමාන්‍ය ලෞකික දැනුම ඉඳලා ලෝකෝත්තර ඥානීය විපස්සනා ඥාන දක්වාම විවිධ පරාස වලින් සාකච්ඡාවට බාධින වෙනවා. එතකොට යම් කිසි ආයතනයක භික්ෂුවකදී සාර්ථකත්වය බලන්නේ මෙන්න මේ කරුණ හතරත් එක්ක. සැනසීම සාර්ථකත්වය කියලා කියන්නේ දිනෙන් දින අපේ සතුට වර්ධනය වෙනට වන. ඒ සතුට සාමාන්‍ය භෞතික දෙයක් හෝ කුජලයක් මත යන සතුටක් නෙවෙයි. ඒ සතුට කියන්නේ එක තමන්ගේ පැත්තකම තමන් මත යන සතුටක් වෙන්න ඕනේ. අපේ සතුට කියන්නේ බාහිර සාධකයක් මත නෑ. ඒ සතුට බාහිර මත ඩිපෙන්ඩ් වෙලා තියෙන. ඒක බුදුදහමේ සතුටක් විදිහට සලකන්න පුළුවන්. නමුත් ඒක අල්ප ආසාදයක් බව වාදිනවා. සැබෑ සතුට තියෙන්නේ තමන්ගේ කන්ට්‍රෝල් එකේ තමන්ගේ පාලනය යටතේ සතුටක් වෙන්න ඕනේ. අන්නේ සතුට තමයි මේ ගමන බුදුදහම කියන්නේ. දැන් මෛත්‍රී කියන කොට අපි බාහිර මෛත්‍රී වැළුව ඇත්තටම අපි අපිටම තමයි මෛත්‍රී කරගෙන තියෙන්නේ. එනිසා තමයි මෛත්‍රී වැඩි මානසික තමන් අතර එන්නේ. මෛත්‍රී කරන කෙනෙක් නේ ආශ්‍රත් යන්නේ මෛත්‍රී වැඩ දෙනවා. සියලු සත්ත්ව සෝභාග්‍යත්වා කියලා කියනකොට අනිකට ධම්මා දන්ත වගේ ධම්ම නැමැති කන්නාඩියක් කියලා බලන වගේ සියලු සත්ත්ව සෝභාග්‍යත්වා කියනකොට මගේ කෝණ වෙනස් වෙනවා. බාහිර කෙනා සෝභාග්‍යවත් නම් වෙනම කාර්යයක. සුඛං සුඛති සුභං පරිවිදිත ආදී සියලුම ලක්ෂණ ආනිසංස තමන් පැතරේ. එතකොට සන්තුෂ්ටි කියන එක අදට වික්ෂුවක් විදියට අපට සතුට වෙන මොනක් කරන්න තියෙනවා. අපි පැවිදි වෙනකොටම අපි මහා ලොකු ධනයක් ලැබුවා. අපට සුවිත් එකක් ලැබුණා වගේ. ඇදුනවා. ඒක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි සතර ලෝකෝ වෙනකට අපිට ලැබෙච්ච දෙයක්. අනිනිසා තමයි සමාන රජතුමාරු පැවිදිලා අහෝසුකම් අහෝසුකම් කියලා කිව්වේ. හරියම සතුටක් නේද? මේ ආධ්‍යාත්මික සතුටක් නැහැ මාර්ගයක් කියලා. ඒ නිසා සන්තුටි එතන ඉඳලා අපිට නිවන දක්වාම විවිධ පරාසල අධ්‍යාපනය තුලින් සමාජ සේවය කරලා අනිත්ට උදව් කරලා දන් දෙලා ධර්ම දේශනා කරලා සමාජ ප්‍රගමනයට යහපතක් කරලා විවිධ ආකාරයෙන් සතුට උත්කින්න පුළුවන්. ඊළඟට සීලය. අපරාගෙන සීලය. පංචශීල ඉඳලා සාමාන්‍ය දස සීල ඔස්සේ ඔබ සඳහන් සීල දක්වා මේ සීලයේදී අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මුලදී අපිට සීලය කරදරයක් වගේ පස්සේ අපි දර්ශනය ලැබුණ පස්සේ සීලය තමයි අපිට පාසම දේවල් පත්තේ. ඒ සීලය තුපරි කෙනෙක් කියලා නැච බුද්දන් සමාජයේ සිංචි යේන නියෝ පරිපදේ මඩමඩ මෙනවා. නුවණක් තනි සීල ඉගෙන ගන්න සොළව පරදක් නොදෙන තරම් ශක්තිය දිරනවා. දැනුම කොටස් දෙකකට බෙදෙනවා. එකක් ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය සහ ආධ්‍යාත්මික පිළිබඳව තියෙන අවබෝධය වගේ කොටස් දෙකකට බෙදෙනවා. ඒත් මෙන්න මේක තමයි මේ හතරම එකට මිශ්‍රවම තමයි සැබෑ දිනුම විදියට යම් තැනක සැලකන්නේ. එතකොට අපි මෛත්‍රියේ ඉන්න විතරක් නෙවෙයි, සතුටෙන් ඉන්න විතරක් නෙවෙයි, සීලෙන් ඉන්න විතරක් නෙවෙයි, දැනුමින් දිනු වෙනට ඕන. ඒ දැනුම සාමාන්‍ය දැනුම ඉඳලා ප්‍රඥාව දක්වාම යනට ඕන. පඤ්ඤා නරණ කරන කියන්නේ මේකයි. Wisdom is the highest gem of men. එතකොට එතන දක්වා යන ගමනේදී විශේෂයෙන්ම බොහෝ විට අපි මෙන්න මේ මෛත්‍රිය සහ සන්තුෂ්ටි කියන දෙක විතරයි කතා කරන්නේ. දෙපිටක් අතර නැත්නම් පිටක් අතර සතුටේ සුහඳව බොහෝ කාලයක් හිටියොත් අපි කියන සාර්ථකයි කියන. ඇත්තට මේක සාර්ථක වෙන්නේ නැහැ. එහෙම සතුටු වෙන්නේ නැහැ කියන සමාජයේ තියෙනවා. කිසිම කරදරයක් නැහැ. මොහොම අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඔවුන් සුහද විදියට ගණතරු කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔවුන් අවුරුදු 100ක් ජීවත් වුණත් ඔවුන්ගේ බුද්ධිමය වශයෙන් දිනුම හැරිලා නැහැ. ප්‍රඥාව දිනුමක් ලබලා නැහැ. අනේ සාපි පිළිසක් එක ජීවත් වෙනකොට අපි තියෙන ප්‍රධාන සාර්ථකත්වය තමයි අපි දැනුමින් නුවණින් ප්‍රඥාවෙන් දිනනකොට. එයන්ට කියන්නේ වාදිවද කියපර කමන්නේ. අපේ හිතේදී කිපුණට කමන්නේ. ඒවාගේ කාලයක් තුල නැති වෙන ඒවා. නමුත් ඊට වඩා අපට ප්‍රතිලාභයක් ලැබෙනවා ප්‍රඥාව තියෙනවා. ඒ නිසා සම්හායකින් අපි ඇත්තටම උඹාක් කරන මොනින් ඉදිය වචනකින් වත් යහට නැගුණේ නැහැ කියලා කියන්නේ. එහෙම විදියට සාර්ථක වෙන්නේ. අපේ බැනක් කමන්නේ. එයා අපට ප්‍රඥාව දිනන දෙයක් කියන්නට ඕන ජීවිතේ. ඒ නිසා තමයි කියන්නේ ඔබට ආදරය කරන එක වඩා ඔබට අවබෝධ කරගන්නට කරන කියන්නේ. ඒක තමයි අද අපිට තියෙන ප්‍රධාන සංකල්පය. එතකොට දැන් අපි මේ හතරෙන් අර මූලික කරුණ දැන් මෛත්‍රිය තියෙනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතරම යනවා. සන්තෝෂය තියෙනකොට නිතරම තමන් මේකට ලැබපු ප්‍රතිමන තමන් ලැබපු දේවල් ගැන සතුටින්. අපි පැවිදි නම් ගැන සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. අපේ දැනුමත් සතුට වෙන්න පුළුවන්. අපි අනිත් කෙනාට ධර්ම දේශනා කරලා සතුට වෙන්න පුළුවන්. අපි සිල්වන් කියලා සතුට වෙන්න පුළුවන්. මෛත්‍රී වඩන සතුට වෙන්න පුළුවන්. අනිත්‍ය දුර්වෙන කමන සතුට වෙන්න පුළුවන්. මෙහෙම අපේ මේක දිනු කරගන්න පුළුවන්. අපි අද විශේෂයෙන්ම මෙතන කතා කරන්නේ මේ අතරේ නෝ දැනුම පිළිබඳව. අපි උදේ සඳහන් කළා මේ අස්ථාවිය විශේෂයෙන් අධ්‍යාපනය ගැන සාකච්ඡා කරනවා කියලා. එතකොට දැනුම අධ්‍යාපනයේ ප්‍රඥාව මේ කරන්නේ නැහැ කියලා. දැනුම නැත්නම් අධ්‍යාපනයේ දැනුම ධනය වේ කියලා වර්තමානයේ කියනවා. Knowledge is wealth කියලා. දැනුම තමයි වර්තමානයේ ධනය විදියට සැලකන්නේ. දැනුම ධනය වේ. දැනුම ලැබු ප්‍රමාණයට ධනය විදියට ලබන්න පුළුවන් කියලා අදහසක් වර්තමානයේ තියෙනවා. හැබැයි මේ ධනය කියන එක බුදුදහම හැටියට බෞද්ධ ධනයක් විතරක් නෙවෙයි. මේ ධනය ආර්ය ධන කරා යනවා. සද්ධා ධනං, සීල ධනං, කිරියොත්ථප්පයන් ධනං, සුද ධනං, සාගෝඥ, පඤ්ඤාමය සත්තමන් ධනං කියන මට්ටමට යනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි දැනුම ලබද්දී අපේ සරල දේ ඉඳන් පටන් ගනිමු. මෙහිදී අපි විශේෂයෙන්ම මේක පිළිවන් අධ්‍යාපනය. අප අද ලබන අධ්‍යාපනය ගැන අපේ කෙටියෙන් කතා කරමු. මුලින්ම අපිට කොච්චර දුර අප ලබන අධ්‍යාපනය යන්න පුළුවන්ද? කලින් අපි මේ ගැන යන්නේ දැනුවත් බවකින් හිටියොත්ින් අපිට අපේ වයස අඩු කාලයකදී ලොකු ගමනක් අධ්‍යාපන වශයෙන් යන්න පුළුවන්. එකත් එක්ක අධ්‍යාපනය යන වගේම අනිත්කින් අපි වර්තමාන අධ්‍යාපන සම්බන්ධයෙන් කියන ඉදිරියට ගැන දැනගන්න ඕන. කණිතාවට විභාග දෙීමේදී නම් විඥාන කෝලව නීතියට අනුව කරන තරම් අපට වාසි. නීතිය පිටියෝදී බොහෝ කරදර වෙන සිදුවෙනවා. එතනකට අපි දතු විභාග සාධකයේ සුසුනම වෙනදී අපිට පිළිබඳ කරන්න බැරි වෙනවා. අනේ නිසා අපි කරන හැම විභාගයක්ම බොහොම කල්පනාවෙන් කලින් සැලසුම් කළා. වැඩි කියන්නේ මහල දැනගෙන නිසි කාලවලට ඒ විභාග නොගෙන ඉති අපි කරන්න උත්සාහ ගන්නට ඕන. ඒක සාමාන්‍ය පොඩි හාන්දුවන්න විභාග ගතදී මූලික පිළිවන් පන්ති ඉඳලා පන්සලේ පන්ති දක්වා අධ්‍යාපනය හදන්නේ. 1 2 3 4 5 කියන පන්ති අපි යනවා නේද? මේ පාඩියලදී අපි සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, නැත්නම් ත්‍රිවිධ ධර්මය, සමාජ විද්‍යාව, ඉතිහාසය ආදී විෂයන් හදාරනවා. ඉංග්‍රීසි ගණිතයත් එක්ක. එතකොට මෙහෙම ලැබලා අපි පහේ පන්තියේදී අපි පිළිවන අවසාන විභාගයට පෙරෙසිදිනවා. පිළිවන අවසාන විභාගයේ සාමාන්‍ය ක්‍රම මට්ටමේ විභාගයක් විදිහට කරගෙන. ඊට සමගාමීව කෙනෙකුට ඕනනම් ඕලෙවල් විභාගයක් කියන්න පුළුවන්. එතකොට මේක තමයි අපි මුලින් යන මේ විභාග ටික. සාම්ප්‍රදායික වශයෙන් අනේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් යනවා. හැබැයි මෙහෙම නැතුණක් කෙනෙකුට සාමාන්‍ය අවුරුදු 15 දී 16 18 20 මහාන කෙනෙකුට මේ පන්ති ටිකට නොහිදව ගන්න. යාට කෙලින්ම ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය යන පුළුවන්. ප්‍රාචීන ප්‍රාරම්භ. ප්‍රාචීන විභාගවල තියෙන සුවිශේෂත්වය තමයි මෙච්චර කාලයක් විභාග පන්ති වලට යන්න ඕන කියලාකෝ මෙන්න මේ වයසක් කියනවා නිසිද කල් සීමාවක් නැහැ. ඒක අපිට තියෙන ලොකු වාසිය. එනිසා ප්‍රාචීන ප්‍රාරම්භලියන ප්‍රාණපේ මහගයත් ඕලෙවල් ඒලෙවල් මට්ටමට වගේ සමානයි. එතකොට ප්‍රාණාරම්භයේ පන්තියට මන්දියට යනවා. මන්දිය විභාගයේ සාමාන්‍යයෙන් සමත් වීම උසස් පෙළේ සමත් වෙනා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ප්‍රථම පාදියෙන් දැන් GQ ප්‍රථම පාදිය ඵලයේ පන්තියට සමානයි. GQ අධ්‍යාපන සූත්‍ර මාර්ගය දුන්නා කියලා ප්‍රාචීන මාධ්‍ය තියෙනවා නම් ගුරුපත් වීමක් නම් සබලන් කරු. ඒක උපාධි මට්ටමක් නෙවෙයි උපාධි භාගික වගේ මට්ටමක වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාචීන අවසාන විභාගයේ සමත් වෙනවා තමයි කියන්නේ පඬිතු පාදිය ලැබෙනවා කියන්නේ. ප්‍රාචීන අවසාන විභාගයේ සමත් වෙනා ලැබෙන ප්‍රාචීන පඬිතු පාදිය ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම පාදිය සමානයි. ඒ විතරක් නෙවෙයි ඊට සමගාමීව පශ්චාත් උපාධි කිරීමේ හැකියාව තියෙනවා. එම්.එ. උපාධිය, අධ්‍යාපන ඩිප්ලෝමා මේ ආදී ඉහළ අධ්‍යාපන ඉලක්කවලට යන්නට මේක අඩිතාලමක් වෙනවා. එනිසා මේකේ වාසියක් තියෙනවා ගන්නට ඕන එකක් අපිට තියෙන ලොකු වාසියක්. එතකොට ප්‍රාචීන යම් කිසි කෙනෙක් අවසන් කළා එයාට ඕන නම් පුළුවන් විභාගයක් කියන්නේ මොකක්ද ඒක? ඒක තමයි පෝස්ට් ග්‍රැජුවල් ඩිප්ලෝමා ඉන් এডুকেෂන් කියන එක පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා කියන එක. ප්‍රාචීන අවසාන විභාගයේ සමත්දලින කෙනෙකුට අවශ්‍ය නම් දුසියකට ඇවිල්ලා යන අධ්‍යාපන ඩිප්ලෝමා කියන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවට පිළිසින්න පුළුවන්. ඒක පිළිගත් විශ්වවිද්‍යාලවලින් ප්‍රාචීන උපාධියට වටිනකමක් ලැබෙනවා කියලා. විශේෂයෙන් අධ්‍යාපන පීඩතුලින් ඉගෙන මෙඩියුකේෂන් කැලේ විදිහට සලකන්නේ පොලිමිස් විද්‍යාලයෙන් තමාන්තරට ප්‍රාචීන අවසානයේ අධ්‍යාපන ඩිප්ලෝමා ගන්න පුළුවන්. යුක්ත විශ්වවිද්‍යාලයේ මේ අධි විශ්වවිද්‍යාල කීපෙකින්ම තමන් කැමති එකකින් තමන්ට උපාධිය ගන්න පුළුවන්. අප නිතරම බලන්න ඕන අපේ සුසුම් සහ පිළිගැනීම කියන දෙකම එකට සම්බන්ධ කරලා තමයි අපි උසස් අධ්‍යාපනය අරගෙන. එසියම විශ්වවිද්‍යාලම කරනවා නම් අපි ඒවට උගහගත්තු ලකුණු ටික තමා ඒ වගේ මේ විෂයට ඉගෙන වටිනාකමක් ලැබෙන කොහෙන්ද? අධ්‍යාපන ඩිප්ලෝමා ගන්න නම් තමයි පෙර අධ්‍යයනය කරන්නේ යුක්ත විශ්වවිද්‍යාලයේද, පොළොමි විශ්වවිද්‍යාලයේද කියන එක ගැන තමයි දැනුවත් වෙනවා. එතකොට මේ අධ්‍යාපන ඩිප්ලෝමා ඉතින් පාස් වෙනවා. සාමාන්‍ය B6ක් සහිතව පාස් වෙනවා දෙනි. නැත්නම් ක්‍රෙඩිට් එකක් එක පාස් වෙනවා දෙනි. සහ සමත්වීම සහ ප්ලේස්මන්ට් ටෙස්ට් එකකට නැත්නම් ඊට අදාළ විභාගයකට සමත් වෙලා ඒ දෙකම සුසුමන් තියෙන කෙනෙකුට වන්න පුළුවන්. තව ඉහළ පාදයකට යන්නට ඒකට අපි කියනවා මොකක්ද කියලද? MTD කියලා. මම දැන් වැඩි ඉදි හඳුනට ප්‍රයෝජනක් කියලා මම කියන්නේ Master of Education කියන එක අධ්‍යාපන පද කියන එක. මේකට නිකන් යන්න බෑ. මේකට සුසුමන් ගන්න තියෙනට ඕන අධ්‍යාපන ඩිප්ලෝමා කී පාස් වෙනට ඕන ඊට පස්සේ තියෙන exam එක පාස් වෙනට ඕන පාසල් තමයි මේ ගමන යන්නට වෙන්නේ. මේක ගොසේවේ වාර්තා කිම්මනීම සේවා කාලය අතර ගාන ඉස්සරහට යන හේතුවක් වෙනවා. හා ඒ සමත් වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පැති කඩවලට යන්නට විද්‍යාත්මක සේවය, ගුරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය හා ඉස්තුනාති කෙනෙකුට විශේෂයෙන් අංගාධිපර දිස්ත්‍රික් විද්‍යාලයෙන් අධ්‍යාපන විද්‍යාර්ථී කටකාචාර ප්‍රතිවාදීන් අතර යන්නට මේක සුදුසුමක් වෙනවා. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිපාදේ කළා අධ්‍යාපන ප්‍රතිවදි මොනනම් අධ්‍යාපන සබ්ජෙක්ට් එකේම විශේෂම කෙනෙකුට එනම් ෆීල් නැත්නම් අධ්‍යාපන දර්ශන ප්‍රතිපාදේ කරන්න පුළුවන්. ඒකෙම කළා ඕන කෙනෙකුට පීජී උපාධිය කරන්න පුළුවන්. එතකොට මේ අපි කියුවේ මේ ප්‍රාතිජ විභාගණ යන පුළුවන් දුර ප්‍රමාණයනේ කියුවේ. යම් කිසි කෙනෙක් වුණා සාමාන්‍ය පෙළවත් උසස් පෙළවත් නොලියන අධ්‍යාපන පීඨවලින් කියන ඉංග්‍රීසි අධ්‍යාපන පීඨයේ වෙන කොළඹ තියෙන හරහා යට ආචාර්ය උපාධිය කරන්න යන්නේ. මේ තරම් ලොකු වාසියක් කිසිම මාසෙක හිටියට අපිට තියෙනවා. ඇටැබිට මෙතෙන්දී අවශ්‍ය නම් අවුරුදු 17 18 වෙදී කෙනෙකුට රාජින වසන පාස් වෙන්න පුළුවන්. එහෙම කියලා නම් කෙනෙකුට අවුරුදු 25 34 වෙද්දී අධ්‍යාපනයේ ආචාර්ය උපාධිය කරන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපන විද්‍යාවේ විශේෂණයක ගැනීම එකක්ම වාසියක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් කළ අපි කියනවා පිරුණාසන කළා නැත්නම් ඕලවල කළා මේ දෙකෙන් එකක් හෝ දෙකම කරන්න පුළුවන්. පස්සේ අපි ඒලෙවල් කරනවා. ඒලෙවල් කරගෙනකොට සමන්ත ලැබෙන ලකුණු වලට අනුකූලව පැති කීපයකට යන්න පුළුවන්. උසස් පෙළ ලකුණු මට්ටම අනුව කෙනෙකුට වුණනම් බාහිර උපාධියක් යන්න පුළුවන්. බාහිර දිය උපාධිය යන්න පුළුවන්. විසින් දැන ගන්න කීයේ සඳහා අවශ්‍යතාව අවකාශ තියෙනවා. එහෙමත් නැත්නම් කෙනෙකුට වුණනම් බාහිර උපාධියක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට ඊළඟ සුසුම් විදියට අධ්‍යාපනයට යන්න පුළුවන්. අධ්‍යාපන පීඩ කියන්නේ අධ්‍යාපන විද්‍යාලයේද විශේෂයෙන් විසුම් ආචාර්ය සඳහා වෙන විද්‍යාලයක් තියෙනවා. ඒ තමයි දෙකමයි සාධුත අධ්‍යාපන විද්‍යාලයේ. ඒක ගුරුවරයෙක් ඊළඟ කරගෙන තියෙන්නේ කැමති කෙනෙකුට යන්න පුළුවන්. මේකේ උපාධියක් නෙමෙයි හම් වෙන්නේ, ලැබෙන ඩිප්ලෝමාවක්. අධ්‍යාපන ඉලක්ක උසස් ඩිප්ලෝමාවක් ලැබෙනවා. ඒ වගේම කෙනෙකුට තවත් ඉහළ විමල් තියෙනවා නම් එළිම විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍ය පිටින් යන්න පුළුවන්. මෙතෙන්දී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයක අනුරාධපුර විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඊට වඩා අධික ලකුණු තියෙන අයට අනිත් ජාතික විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. කුරුමන, පේරාදෙණිය, කොළඹ, යාදරපුර, රජරට, වයඹ විශ්වවිද්‍යාලයේ බොහෝ බැලන්ස් මේ වගේ විශ්වවිද්‍යාලයන් ගන්නවා. ඉල්ල විශේෂ දාන කාණිති හැමති විශ්වවිද්‍යාල සමාන හදාරන්න පුළුවන් කලා සහ අධ්‍යාපන සම්බන්ධ. ඒ අතර තුසස් පිළිගැනීම සමත් වුණොත් විශේෂයෙන් දේශපාලන විද්‍යාව තරක ශාස්ත්‍රය වගේ විෂයන්ක පාස් වුණොත් කැමති නම් කෙනෙකුට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාව යන්න පුළුවන්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ බීඑ උපාධියක් ලැබෙන කෙනෙකුට බීඑ උපාධිය පළවෙනි අවුරුද්දේදී අධ්‍යාපන විද්‍යාව සහිතව විෂයන් වල වෙන සිටියොත් පළවෙනි අවුරුද්දේ ඉගෙනම නිසාර ගන්න අනුව යන්නා විශේෂ සංස්කෘතියක් ලැබෙනවා. විශේෂ උපාධියකට යන්නට ඒකට කියනවා BEd කියලා. Bachelor of Education කියලා. අධ්‍යාපන මෙදී උපාධිය. මේවත් උපාධියක් තියෙනවා. ඒක නම් කෙනාට නෑ නෑ. විශේෂ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම අවුරුද්දේ පරිශ්‍රමයෙන් ඇතුළු වෙලා ප්‍රථම අවුරුද්දේ ඉගෙන ප්‍රතිඵල පෙන්නන 50 75 100 අඩු ගණනකට ඇතුළෙන් පුළුවන් අවස්ථාව මේක. මේක පුරුෂයේ පත්වීම ලැබෙන කොට හරියට ප්‍රථම පාඩ්‍ය අධ්‍යාපන ඩිප්ලෝමා දෙක එකට නැත්නම් අධ්‍යාපන සේවයේ දෙකයි එක කියන මට්ටම යන පුළුවන්. දෙකයි කියන මට්ටම යන පුළුවන්. ප්‍රථම පාඩ්‍ය ඩිප්ලෝමා දෙක එකට කියන සුසුකම් මේ අනේකට තියෙනවා. එතන ඉඳන MEd උපාධිය MPhil එක තියෙදි මම ගණන් කරනවා. සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් වාසුණ යන පුළුවන් මේ දෙක. ඊට පස්සේ සාමාන්‍ය BE උපාධිය කරන කෙනෙක් වුණත් යන්න විෂය දාන ගන්න යන පුළුවන්. සිංහල, පාලි, සංස්කෘත, වාග් විද්‍යාව, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, දර්ශනය, මනෝවිද්‍යාව මේ වගේ විෂය දාන ගන්නකින් තමයි උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒක අපිට තියෙන ලොකු වරප්‍රසාදයක් විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුණීන් විදිහට. එතකොට මේ හැම දෙයක්ම කියලා අපිට අවසානයේ PhD උපාධිය දක්වාම යන්න පුළුවන්. මේ අපේ අපට අනුගමන පැති විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිටින අනිත් සාමාන්‍ය කියන්න වඩා විසුණුහතර හැටියට අපට සුවිශාල වරප්‍රසාද ගාණක් තිබෙනවා. ලංකාවේ විද්‍යාපීඨ 18ක් තියෙනවා. මුළු රටටම විද්‍යාපීඨ අධ්‍යාපන විද්‍යාපීඨ 18 තියෙන්නේ. ඒ එක විද්‍යාපීඨයක් සම්පූර්ණ හාමුදුරට මේක කරලා තියෙනවා. ජනගහනය ගත්තොත් ජනගහනයේ 1000කට එක හාමුදුරුවෝ ඉන්නවා. දෙකෝටි 20 ලක්ෂය ජනගහනය, 25 ලක්ෂය හාමුදුරුවෝ 20000යි ඉන්නේ. එතකොට 1000කට ගිහින් 1000කට එක්කෙනෙක් හාමුදුරුවෝ ඉන්නේ. නමුත් විද්‍යාපීඨ 18 එකක් දැන් කරලා තියෙනවා හාමුදුරුවෝ. ලංකා විශ්වවිද්‍යාල 18ක් හෝ 20ක් තියෙන්නේ. ඒ විශ්වවිද්‍යාල දෙකක් සම්පූර්ණයෙන්ම ආත්මෙන් වෙන් කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල හැටි තමයි ආවම සුසුමාගලින් උපරිම අධ්‍යාපනයක් කරයන් සියලු වර්ග කාල තියෙනවා. හැබැයි වාසනාවකට වර්තමාන අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අරමුද තියෙනවා. ඒ අරමුද මැද තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන යම් කිසි දුරක් යන්නේ ඒක විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ඉහළ වරප්‍රසාද තියෙන ගමන් ඒ අයගේ වරප්‍රසාද නිසිසේ පරිහරණය කරන අවස්ථාව ඉතාම වැදගත්. ඒ නිසා අපි දැනගන්න ඕන අපිට අනුකූල පැති සාපේ දෙන්නේ අපේ සිවුර නිසා මේ ලැබෙන වරප්‍රසාද ඒ සිවුරේ ප්‍රගමණය සඳහාම ශාසනයේ උන්නතිය සඳහාම අපි යදානට උපරිම උත්සාහ ගන්නට ඕන. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන අධ්‍යාපනයේ පිළිබඳව යම්කිසි කෙටි චිත්‍රයක් මේ වගේ දෙපත් කළේ මේ අමතර තාක්ෂණිකවල් පැත්තෙන් මේව කවුරුහරි මේවට අකමැති නම් මේව නොකර ඉන්න කමන්නේ. මේව කරන්න ඕන කියලා අනිවාර්යෙන් නැහැ කාටවත්. වහන්සේලා පැවිදි වෙලා සාමාන්‍ය බණ්ඩාරම් දිගගෙනගෙන බුද්ධ පූජාව තියාගෙන බණ කෙලිකෙත් ඇති. ඔබහන්සේලා මේක කරන්න ගිහිල්ලා ඔබව කරගන්න එපා. කරන්න පුළුවන් උපරිමට යන්න. මේ විමාරි දෙකක් කරාම යන්න පුළුවන් නම් බැරි නම් නොකර ඉන්න එක කමන්නේ. හැබැයි පුළුවන්කම දෙවිදි නොකර ඉන්න එපා. මොකද මේකෙන් අධ්‍යාපනික ඉදිරියට යාම තමන්ට මේ දහම් පරිවිදයේ ලෝකයේ ඉගෙන ගෙන යන්න තමන්ට ලොකු වර්ධනයක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සිටීම අපට යම් යම් සේවාවන් කරන්න විශාල මාධ්‍යයක් වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධීන තියෙන සිංහල විශ්වකෝෂය සහ සිංහල සංස්කෘතික ආයතන දෙකක් තියෙනවා. ඒ වගේ අතුරු මණ්ඩලයක යන කලේසනයක් වත් අමාරු ලොකු තරංග හරි විභාග ඇදැමෙන 7000ක් විතර උපයදානින් භාග ගන්න 10 දෙනෙක් විතර ගන්න. සිවිල් සේවකයන් අමාරු යනවා. නමුත් එහෙම කියාගේ පස්සේ කරන්න පුළුවන් වැඩ උගක් තියෙන හැබැයි මම නැහැ කාමරණක් කරන්න බැරි වැඩ කොටස. එතන ඉන්න කතුරු මණ්ඩලයක කෙනෙක් කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව ආවදී එවැනි අවස්ථා ගැන සැලකිල්ලකින් හැබැයි ඒක කිසිසේත්ම දැන හඳුනන කන් වලින් යන්න බැහැ. විශේෂයෙන් සිවිල් සේවය, ඒ වගේම පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාඥ ඉංජිනේරයන් ඒව හැදෙනුන සම්බන්ධ දේශපාලනපත්ති වල කිසියම් යන්න බෑ. ඒ ඔක්කොම රාජ්‍ය අපොමිෂන් සභාවයක් දෙවිදි වීම කරන්නේ ඒ නිසා ඒ භාග වලට අනිවාර්යෙන් දෙවි සිටලා ඉතාම සම්භාවයෙන් ඉතාම නිවැරදිව දක්ෂතාවයෙන් මත පමණක් යන පුළුවන් ඉන්න. විශේෂයෙන් වික්ෂුමාන්ත හැදියට අපි මේ විනයාන කුල බව නීතිගත භාවයේ හැමතැනින්ම එක විදිහකට ගන්න ඕන. අපිට නීතිගත නමස්කාර තිබුණත් අපි කිසි විදිහකට ඒවා කරන්න හොඳ නැහැ. ඒවා කරන්න ගියොත් අපිට වැඩි තුනක් අධ්‍යාපන ක්ෂේත්‍රය යන්න බෑ. මගදී කොහේ හරි කියලා කරනවා. මේ නම් කරව තමයි විභාගයක් තියෙන විශේෂ එකක්. දැන් අපි මේ සාමාන්‍ය ටිකක් සඳහන් කළේ මේ අමතරව තවත් බාහිර අධ්‍යාපන ආයතන තියෙනවා. ඒවා විශේෂයෙන් විද්‍යෝදේ පිළිවන ආශ්‍රිතව තියෙන විභාගයක් ශ්‍රී සුමංගල ගුණාංග සභාවේ යටතේ පැවැත්ති විභාගයක් තියෙනවා. පාලි භාෂා හා ත්‍රිපිටක ධර්ම පරික්ෂණය කියන ඒකෙන් පාලි එක දෙක තුන කියන විභාග තුනක් තියෙනවා. ඊට පස්සේ සද්ධර්මාචාර්ය, විනයාචාර්ය, අභිධර්මාචාර්ය කියන විභාග ප්‍රාරම්භ මධ්‍ය අවසන් විදිහට තියෙනවා. ඒ තුනම සම්පූර්ණ කරලා පස්සේ ත්‍රිපිටකාචාර්ය කියන උපාධියක් ලැබෙනවා. ඒ ත්‍රිපිටකාචාර්ය උපාධිය සමත් වීම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් ලබා ගන්න සුදුසුකමක් වෙනවා. හරි, එතකොට මේ පොඩි හඳුන හඳුනන එක ඉන්නේ මෙන්න මේ අවස්ථාවේ මම හිතන්නේ ඉන්නේ. නමුත් ඔබට ලොකු දුරක් යන පුළුවන් මට ඒ සඳහා දක්ෂතා තියෙනවා. හැබැයි මේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා අධ්‍යයන යන්න. එකක් තමයි ඉවසීම කියන එක තියෙනවා. අනිත් එක සංවයම කියන එක තියෙනවා. අපිට බොහෝ වෙලාවට අඳුනේ කාරණා දෙක. ඉවසීම අඩුයි. පොඩි දයක් කියවම යනවා ලගින්. එහෙම කළ බැන්නේ. මුටි කාලා හරි ඉන්න බලන ඉන්නවා. ඕනම තැනක බලන්න විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගියාන ලෝකෙට දැනෙන සේලම් කරන්න. ඒ හැම තැනදීම භික්ෂුන් වහන්සේලා උපරිම ලෙස ඉවසනවා. සාමාන්‍ය කෙනෙක් ඉවසන වාගේ තුන් හතර ගුණයක් ඉවසීමේ ප්‍රතිඵල විදිහට තමයි ඒ සාර්ථක ඉලක්කවලට එළදී. ඒ නිසා අපිට ඉවසුවට පාඩුවක් නැති ඉවසුවට අපිට පාඩුවක් නැහැ. මොකද අපිට ඊට වඩා ප්‍රතිලාභික සමාජයක් ලැබෙන ගමන් අපි ඉන්නේ. ඒ නිසා ඒ ලැබෙන දේට හරි කෘතඥතාවයෙන් වශයෙන් හරි අපි ඉවසන්නට විශේෂයෙන් උදෑසන අවදිවීම ඉන්නම් අපි ඉන්න තැනට යම් සිනහවරක් කෙරෙහි ඉඳන් ඒ තාම පිළිවෙලට සත්භාවයෙන් කැපවීමෙන් ඉවසීමෙන් අපි කරන්න ඕන. ඒ කරන දේ කමන්ට කිසි වෙනකක් අහල යන්නේ. ඒ නිසා අධ්‍යාපන ඉදිරියට යන්න නම් හොඳට පරිපූර්ණයෙන්ම කරන්න ඕන. ඒව හරගන්න කරොත් යන්න ඒව තමන්ට අයිති කොටස අනිවාර්යෙන් කරන්න නෙවෙයි. තමන්ගේ අයිති කොටස කරනවා වැඩි ප්‍රමාණයක් කරන්න අනුමත ගන්න. වැඩි ප්‍රතිගයාවක් වැඩිපුර ගන්න පුළුවන්. වැඩිපුර මාජන් හේතුව වැඩිපුර ගන්න පුළුවන්. ඒ වෙනම කටි කියලා තුර ගමනක් යන්න බෑ. එකක් ඉවසීම අනිත් එක කැපවීම වැඩ කරන මාජන්. එකන රටක ළමේ උදේ පහට වදිනවා කියලා කියන්නේ. මේ අම්ම කියලා තියෙන උදේ පහට නෙවෙයි හතරට වදිනවා කියන්නේ. මම හිතනවා අම්මේ ඇයි අනිත් ළමයා පහට වදිනේ මම හතරට වදිනේ කියලා. නෑ පුතා ඔයාලා ගොඩක් අය යනවා. එන්නේ තමයි හතරට අවියන්. මෙහෙම මුදේ හතරට අවියන්නේ ළමයා. ලෝකේ ප්‍රධාන රටක ජනාධිපති කෙනෙක් වුණා පස්සේ කා. හතරට පහට අවියන්නේ ළමයා සාමාන්‍ය පදයක් ගනිද්දී මෙයා අවුරුදු 40 කණේදී ලෝකේ ඉහළම රටක ජනාධිපතිවරයෙක් වුණා. කිසි කෙනෙකුට හිතන්න බැරි මට්ටමකට වෙන වර්ණවාදී බේද තියෙන රටක වෙනත් වර්ණයක කෙනෙකුට ජනාධිපතියක් වුණා. අන්නේක තමයි සැකවීම කියන එක. ඒ නිසා විශේෂයෙන් උදෑසන කාලයෙන් වැඩි ප්‍රතිලාභ ලබන්න ඕනේ. කාල කර්මනාකරණය ජීවිත කර්මනාකරණය වෙනවා. ඒ නිසා අපේ ජීවිතය තුළදී අධ්‍යාපනයේ සුවිසාල ඉලක්ක වලට අපි යන්න පුළුවන්. අපි හිතනට වඩා අපිට යන්න පුළුවන්. ඒ නිසා මේ පොඩි හාමුදුරුවෝ හැම දිනෙම හිතර ගන්න. උන්වහන්සේ පස්සාන්තයි. ඔබ උන්වහන්සේ දක්ෂතා තියන අය. උඩාත්මය දක්ෂතා නොතිබත් මේ ආරාමික සම්ප්‍රදාය තුළ ශික්ෂණේ තින් වැඩ පිළිදී අපි අපි කිව්වොත් අපිට අනිත් සියලුම දේවල් අපේ යහපතට අපේ සාර්ථකත්වයට හේතු වෙනවා. ඒ නිසා ගොඩාක් කාලපටම අපි ගෞරවනීය ජීවිත ජීවත් වෙනවා. ඉන්සකන අධ්‍යාපනයේ එක්තරා ප්‍රකාශයක් තියෙනවා. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. Please allow me to respect you. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. මේ අධ්‍යාපනයේ එක්තරා ප්‍රකාශයක්. මේ තීරණය ගන්න බහින් දෙන්න තනතුනවා. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. ඒ කියන්නේ මගේ ගරුත්වය ලබන ඔබ සුදුසු එකෙන්. එකම ආසිතා කරගන්නවා. මේක නම් වැදගත් ප්‍රකාශයක්. ඒ නිසා මෙයන් සඳහන් කළේ අධ්‍යාපන ශේත්‍රයෙන් යා හැකි යායු දුර විතරක් නෙවෙයි ඇත්තටම මේවදී කියලා අධ්‍යාපන ශේත්‍රයේ විශාල සාර්ථකත්වයන් පත්‍යයන් ඉන්නවා. මෑතකාලයේ හඳුරු කෙනෙක් යාපන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කඨිනාචාර්ය පදයක් හමුවා. සිවර පිටින් නැගත්තා. යාපන විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ කඨිනාචාර්ය කෙනෙක් වුණා. මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව ප්‍රථම වාදිත කළා. ක්ලාසියෙන්ද පාස් වෙලා සතුවාදිත කළා. දැන් වෛද්‍ය පීඨවල විවිධ විෂයන් ගන්න පුරවරු ඉන්නවා. වෛද්‍ය විද්‍යාවට ආමන්ත්‍රණය කරලා එහෙම අයගෙන් මනෝවිද්‍යාව ගැන මෙයා කියනවා. ඉතින් ඒ තරම් දුරක් අපිට යන්න පුළුවන් ඒ නිසා අධ්‍යාපනය ගැන සඳහන් කරන්නේ ඔබ කොමන දේ සඳහා වෙනත් කරන දේ සීමා කළා අධ්‍යාපනය සඳහා කරන වියදම වියදම අනුකරණය පාදිය යුතුයි. ජපානයේ ගිය වසර ගානකට කලින් ඉතින් අධ්‍යාපනයක් ගැන සියල්ල පිළිතුරු වෙලා විශේෂ සම්මේලනයක් පැවැත්වුවා. ඒ සම්මේලනයේදී ඔවුන් කල්පනා කළා රටට ප්‍රධාන වශයෙන්ම මූලිකත්වය අවශ්‍ය මොකක්ද කියලා. එය පළවෙනි අංකෙ විදිහට කිව්වේ එඩියුකේෂන් අධ්‍යාපනය කියන එක. ඔන්න ඊට පස්සේ කල්පනා කරලා සාකච්ඡා කරන දෙවෙනි කඩේ මොකක්ද කියන්නේ? ඔන්න වෙ දෙකට එඩියුකේෂන් කියලා අධ්‍යාපනය කියන එක. තුන්වෙනි වෙලාවට මොකක්ද කියන බැලුවා තුනටත් අධ්‍යාපනය කියලා කිව්වා. ඒ තරම්ම වැදගත් අධ්‍යාපනයේ වර්තමාන අධ්‍යාපනයේ අඩු වයසෙන් ඉගෙනම ප්‍රතිලාභ ලබන විශේෂයෙන් පුද්ගල කුසලතා කේන්ද්‍රීය කරගත්තු අධ්‍යාපන ක්‍රමයේ විශිෂ්ටම අනලබන රටක් තමයි ජපානි කියලා කියනවා. විසුම අතර හැදී අපට මේ අධ්‍යාපනික ගමනේ සුවිශේෂ ගමන ඉදිරියට යන්න පුළුවන්. මෙතේ කියපු කරුණු වලින් ප්‍රශ්න මහන් තියෙනවා. පරි කාන්දරක් නම් ප්‍රශ්න අඩුවෙන් මෙන් වැඩි ගෑනේ නෝ. මොන දාන තියෙනවා බලන්න. හොඳයි මෙතේ එකක් තමයි දැන් වෘත්තීය මට්ටමේදී සමහර නැත්නම් වෘත්තීය මට්ටමේ යන කැමති එකකට ගැටලුවක් නැහැ. සල්ලි මාර්ගයෙන් කරන කෙනෙකුට උනත් වෘත්තීය මට්ටමේ ඉදිරියට යන්න පුළුවන්. සමහර සාහෘද අපි දන්නවා සල්ලි මාර්ගයෙන් කරන්න කැමති නැහැ. ඒක හොඳ දෙයක්. එතකොට සල්ලි මාර්ගයෙන් නොකරදී වෘත්තීය සේවය ඉදිරියට කියපුවා යම දැකලා තියෙනවා. ආන්තු. සමහර ලැබෙන ගැටුප විහාරස්ථානයේ ඩායර සමාජ අරමුදලකට යොමු කරන කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ දේවල් කරන්න පණියක් ලැබලා ඒකෙන් ධනවත් වීම එක නෙමෙයි කියන්නේ. එක තැනක් හරි විශ්වමහත් කෙනෙක් ඇදී යන අධ්‍යාපන ශිෂ්‍යයෙකු වෘත්තිය මට්ටමේ නැගී සිටීම තමන්ගේ අනාගත ධර්ම සේවයට ලොකු ආවාසියක් වෙනවා. ඒ නිසා ඒ ශික්ෂණය ලබා ගන්න වටිනවා. සම්මුලපාක් නොකරනින්වත් කෙනෙකුට වෘත්තියට යන්න පුළුවන්. සල්ලි පාවිච්චි කරන්න ඕන කියලා කතාන්නේ. අපි දන්න සමාන ආගම ප්‍රාචීන අවසන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබ නැති සල්ලි පාවිච්චි නොකරන. පිළොත් පත්තිම කරන අය නැත්නම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු වේදයන් කරන අය ඉන්නවා. සල්ලි පාවිච්චි නොකරන. එහෙම කරන්න පුළුවන්. හැකියාව තියෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රධාන කාරණා තමයි අධ්‍යාපනයේ ඉදිරිය යනකොට අපේ අනන්‍ය මානෙ ගුණය තියෙනවා. විභාග සමත්දෙනට සමහරය නිහ අර නහය දන්නති ගතියක් තියෙනවා. අපි මෙන්න එනිසා තමයි අපේ ශ්‍රී ලංකා පිටකෝ ප්‍රකට විද්වත් සමාන ආමුරු තමන්ගේ ආමරේ උඩ නිතර පේන තැනක ගහලා තියෙනවා උඩපුනෝ මහණ කියන්නේ. උඩපුනෝ මහණ. ටිකක් උපාධිය බල වෙනකොට උඩපු ගමක් කියනවා. එහෙම නොවන්නට තමන්ට මතක සටහනක් විදිහට ගහගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපනය ගැන විශේෂම ග්‍රන්ථයක් කියපු අල්ලරාම මහන්දෝ. තාක්ෂණික බුදු සමය ඉතිහාසය ලියන්නේ 15 වන ශ්‍රී ලාංකික විශ්වගේ පරම සත්‍ය ගැන. එක්තරා ලෝකාදෝකෙනෙක් තමයි ගෝලය ගැන කියව කතාව. මගේ ගෝලය උදේ පාන්දර අවදි වෙලා ඔළුවට තුවායක් දාගෙන සීතලෙම මගේ ගෝලය වත් අතුමා. වත් අතුමා මගේ ගෝලය ඊට පස්සේ බුදුන් වැඳලා බුද්ධ වන්දනාව කරලා මට සැරේ වන්දනා කරනවා. වන්දනා කරන මගේ ගෝලය උදේ දානේ වන්දලා දාක්ෂණය වාණ්‍ය ටිකක් හොදලා මේ ගෝලය නැවත මට වැඳලා අන්තිම පිටත් කරලා යනවා. මේ අනගෝලිය විශ්වවිද්‍යාලයේ පීඩාපතිවරයෙක්. නිකම් අධිකාරවරයෙක් නෙවෙයි. නිකම් මහාචාර්යවරු දෙවි එක්තරා පීඩක පීඩාපතිවරයෙක්. අර බොඩි වුණාට කෙනෙක් වගේ උදේ අවදි වෙලා පත්තිරට් එකට ලෝකාන්තරණ ගැන බුදුන් නැතර මෙයාන මේ ගෝලිය විශ්වවිද්‍යාලයේ පීඩාපතිවරයෙක්. මේක තමයි ශ්‍රී ලාංකික භික්ෂු අධ්‍යාපනයේ අනතිමානිත්වයේ ප්‍රතිමුක්ති. එනිසා ඒ කණිකාචාරක මහාචාර්යක ඒ පන්සල ගිහින් තියෙන්නේ පන්සලට ආවට පස්සේ අපි අනතිමානීව වැඩි ඉති හාමුදුරන්ට ගරු කරලා වත් පිළිවෙලට කරලා දායකත්ව වැඩක් තියෙන කෙනෙක් කරලා අපි එයට හදවතින් ආශිර්වාද කරනවා. අපිට ලෞකිකව ලැබෙන්නේ ඒ ගිහියෝ අහිංසක මිනිස්සු මහන්සි වෙලා ධාර්මික දෙදෙනේ තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ. එනිසා අපි දිනුවම් කරන ගමන අපේ ගුණධර්ම වලින් දිනුවෙන්නට ඕන. ඒ නිසා තමයි අධ්‍යාපනයේ ඉලියක් වලට යනායි විතරම මේ ගුණධර්ම ගැන නිතරම අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රකට විශ්වවිද්‍යාලයේ ඉහළම පුස්තකාලයක් තියෙන ආයතනයක ඒ පුස්තකාලයේ සිට තහල් ගුණ කායයක් කරා ප්‍රකාශය. ඒක මොකක්ද? ඒ තමයි ඉන්දියක් ඩොගෙක් නොව මිනිහෙක් හදාපිය කියන. ඉන්දියක් ඩොගෙක් නොව මිනිහෙක් හදාපිය කියන. ඉන්දියාවේ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි මිනිහෙක් හදාගන්න කියන. මේ කාණ්ඩ කියන්නේ. මේ පුස්තකාලයේ මේ කියන්නේ. මෙතන ලොකු කතාවක් තියෙනවා. ඒ නිසා අපිට කියන්න වෙන්නේ අපේ පැත්තෙන් ගත්තොත් පඬිතෙක් උරේ නොව මහණේ කතා කියන්නේ. දැන් මොස් නයාගොස් අහිමි වූ සද්දාමි සංකල්පයක් තියෙනවා. අපි බොහෝ දෙනාට වෙන්නේ ඒක. පරිදිච්ච මුල් පාන්නා දුක් සත්‍ය මහණේ. හැබැයි මම මට පස්සේ අපි යන අපේ ජීවිතේ ප්‍රමුඛ අධ්‍යාපනය කියන. ඒ අධ්‍යාපනය මැද ගිහිල්ලා ධර්ම සොයාගල සහිමු ශ්‍රද්ධා ශ්‍රද්ධාව නැතුව නැත්නම් ධර්ම සොයාගල සහිමු ප්‍රඥා ප්‍රඥා කියලා. අනිත් නොවන්නට මෙන්න මේ සාමාන්‍ය ධර්මය ලබන සාමාන්‍ය අධ්‍යාපනයට අමතරව සාමාන්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව අපේ ආධ්‍යාත්මික අධ්‍යාපනය යමනකෝ මේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ සමයි මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ බහු සංඛ්‍යාත සිල්පන්තය කියලා. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනගන්න කියන කාරණය සඳහන් කරන්නේ මෙතෙන්ද ඔය ශාස්ත්‍රීය පැත්ත. ඒක භාෂා ඥාන වෙන පුළුවන්, විෂය ධර්ම වෙන පුළුවන්, වෘත්ති අධ්‍යාපනය වෙන පුළුවන්. ඒක බොහෝ විට වෘත්තියක් ඉලක්ක කරගෙන තියෙනවා. නමුත් බෞද්ධ අධ්‍යාපනය මෙතෙන්දී මෙතෙන් කියන්නේ සුතදමි කියන. මේක සුතදමි විදිහට කියන්නේ මේ ආධ්‍යාත්මික දැන. එතකොට මේ සුතදමි කියන එක එක අතකින් සුත මේ මඤ්ඤා කියලා කියනවා. සුතදමි කියලා කියනවා. නැත්නම් හරිය අපි ශාසනය කියලා කියනවා. විවිධ නම් වලින් මේ කියන්නේ ධර්ම විනය ගැන තියෙන අවබෝධය. මෙන්න මෙතෙන් දෙක අතකින් අපි පාලි භාෂාව දැනගන්න වෙනවා. මෙතෙන් දෙකකින් පාලි භාෂාව අනිත් අතින් බුද්ධ ධර්මයේ බුද්ධ චරිතය ඊට පස්සේ සාසන ඉතිහාසය මෙන්න මේක තමයි අපේ විශ්ව අධ්‍යාපනයේ මූලික කරුණු විදිහට දක්වන්න ඕනේ. ඒකට කියන මාළි භාෂාව ඊට අමතරව වෙනත් සංස්කෘත භාෂා හදාගන්න පුළුවන්. මාළිගෝ සංස්කෘත මේ භාෂා දෙක නැත්නම් අපිට වැඩකට මොකද ඒකට හේතුව සිංහල භාෂාවේ මූලික භාෂා විදිහටම සංස්කෘත. සංස්කෘත මුලංගයට සංස්කෘතත් පුළුවන්, පාලි පුළුවන්, සිංහලත් පුළුවන්. සැබෑ සිංහල උපදෙක් වෙනනම් සංස්කෘත උපදෙක් වෙනවනේ කියලා කියන්නේ. සංස්කෘත ප්‍රථම පාදයේ කරගෙන වෙනකොටවන්න සංස්කෘත පැත්තේ යනක් පුළුවන්, පාලි පැත්තේ යනක් පුළුවන්, බෞද්ධ පැත්තේ යනක් පුළුවන්, දර්ශන පැත්තේ යනක් පුළුවන්, වනම් වාග්විද්‍යා පැත්තේ යනක් පුළුවන්. පැති ගාන කියන්නට සංස්කෘත විෂය ධාරාව පාදක වෙනවා. නැත් කාලයක් අපි දැකලා තියෙනවා ප්‍රථම පාදයේ සංස්කෘත කරපු සමහර අය පාලි භාෂාවේ මහාචාර්යවරු කියලා තියෙනවා. සමහර අය ප්‍රථම පාදයේ සංස්කෘත කළා දාර්ශනික මහාචාර්යවරු කියලා. සමහර අය ප්‍රථම පාදයේ සංස්කෘත කළා බෞද්ධ දර්ශනික මහාචාර්යවරු කියලා. සමහර අය ප්‍රථම පාදයේ සංස්කෘත කළා වාග් විද්‍යාවේ මහාචාර්යවරු කියලා. එනිසා විශ්ව ගානකට අවතීර්ණ වෙන්නේ නැතුණා දොරටුවක් ඉදිරියට කලකනවා සංස්කෘත ප්‍රථම පාදයේ කියලා. ඒකෙන් තුර ගමන කරන්න ඒ නිසා පාලි සංස්කෘත යල්කණිමේ භාෂා කියලා කලකන්න එපා. මේවා හොඳින් ඉගෙන ගන්න. මේ භාෂාද වාචික භාෂා විදිහට කතා කරන අදගත් ලෝකෙ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් වික්ෂුන් වහන්සේ හැටියට මේ භාෂාවට අමතරව මේ වෙන වාචික භාෂා කියලා වාචික භාෂාවට අමතරව අද ලෝකයේ ප්‍රචාරය වෙන තවත් භාෂා වර්ගයක් තමයි සංඥා භාෂා කියන්නේ. අපි සයින් ලැන්ග්වේජ් කියලා කියනවා. සිංහල සංඥා භාෂාවක් තියෙනවා, ඇමරිකන් සංඥා භාෂාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, ජපාන් සංඥාවක් තියෙනවා, මේ වගේ සයින් ලැන්ග්වේජ් කීපයක් තියෙනවා. එතන විශේෂයෙන්ම ඒක කියලා කියනවා ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියන එක ලෝකෙ විශාල පිරිසක් බලන දෙන භාෂාවක්. විශේෂයෙන්ම ඉහළ අය කතා කරන්න බැරි. ඒ නිසා වික්ෂුන් වහන්සේ හැටියට අපිට සුවිශාල අවස්ථාවක් ලෝකෙට යන්න සංඥා භාෂාව ඉගෙන ගන්න. ධම්මපණිවිඩයේ ලෝකෙට කියන්නේ විශේෂයෙන් ඇමරිකාවේ වෙනම විශ්වවිද්‍යාලයක් තියෙන ඉහළ අයට සංඥා භාෂාවෙන් ශබ්ද සම්බන්ධ දේවල් හැර අනිත් බොහෝ විෂයවලින් ජීවිතය උපාධිය දක්වාම යන්න ඕන. සුවිශේෂී උතුම්ගේ නම කතා කරන්න බැරි විහිදී එහෙත් අධ්‍යාපනය ඉන්නට පිළිපාය. එනිසා අවහන්සින කවදා හරි දවසක මම සංඥා භාෂාව ඉගෙනගෙන සංඥා භාෂාවක් කියන ලෝකෙට බණ කියන ඕන කියන හැඟීමක් ඇති කරගන්න. හැම කෙනාටම බැරි වෙන පුළුවන්. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ අත්දැකීම සිද්ධ වෙන බලන්න. ඊට අමතරව මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ලබන ගමම අපි විශේෂයෙන් අපේ ධර්ම ශාස්ත්‍රයේ සේවාවන් සඳහා අපි වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක පුළුවන් තරම් භාෂාවක් ඉගෙන ගන්න එක වටිනවා. ප්‍රංශ භාෂාව, ජර්මන්, රසියන්, හින්දි මේ වගේ භාෂා වැදගත් වෙනවා. මේ ලෝකේ බොහෝ දෙනෙක් පහළට ගන්න භාෂා. ඉතින් භාෂා වැඩිපුර ප්‍රමාණය පුළුවන් නම් වැඩි සේවයක් ලෝකෙට අපිට කරන්න පුළුවන්. එතකොට අපි මේ සාම්ප්‍රදායික ආධ්‍යාත්මික අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් පාලි භාෂාව කේන්ද්‍ර කරගෙන එකාතිකේ බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඕනේ. බුද්ධ ධර්මයේ තියෙන ප්‍රධාන සංකල්ප ටික කියන්නේ ටික චතුරාර්ය සත්‍ය, පරිසම්පාදේ, සංපච්චකය, ධාතු, ආයතන, නාම රූප මේ වගේ කරුණු ගැඹුරටම ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව බුද්ධ චරිතය වසත කාලය පටන් බුදුහාමරගේ චරිතය කියන්නේ සම්පූර්ණ ධර්මයක් අපිට තියෙනවා. ඊට අමතරව ශ්‍රාවක චරිතය අපි දැන ගන්න ඕනේ. ඒ වගේම සාත්‍ය ඉතිහාසය බුද්ධ කාලය පටන් අද දක්වා ලෝක සාත්‍ය ඉතිහාසය ව්‍යාප්ත වෙච්ච හැටි ಭಾರತೀಯ ಕೇಂದ್ರ ಕರೆಗೆನ ತಿಮನ ಇತಿಹಾಸೇ ತರಕ ನೇ ಬುದ್ಧಧಾಮ ಇಂಡಿಯನ್ ವ್ಯಾಪ್ತನಾಟ ಬಾಸಿ ಶ್ರೀಲಂಕಾ ವಾಗಿ ಮೆನತ್ ನಡವಟ ಮೇ ಸಾಂಸ್ಕೃತಿಕ ವ್ಯಾಪ್ತಿ ಹೆಚ್ಚಿನಿ ಗೆನ ಕಿಚನ್ ಆಮೋದಯ ಕಂತ ಅಮರ ತಿರಡೋ ಏವಾಗೇ ಬುದ್ಧಧಾಮ ಸೇ ವಿಕಾಸನೆ ವೆಚ್ಚ ವಿವಿಧ ಗುರುಕುಲ ಯಾನ ಮಹಾಯಾನ ತಂತ್ರಯಾನ ಆದಿ ಮೇ ದೇ ಗೆನ ಅಪಡ ಕಿಚನ್ ವಿದ್ಯೆ ಗೆನ ಮಾ ತಿರಡೋ ಎತಕೊಟ ಮೇ ಹಮ ದೇಯುಮ ಕಿಯನ ದೇ ತಮೈ ಬುದ್ಧಹಾಗರು ದೇಶನಾ ಕರ ವಿದ್ಯೆತೆ ව්‍යක්තෝ විනීතෝ විසරදෝ ධම්මදරෝ ධම්මං ධම්ම පරිපන්නෝ සංඝං සෝභේති කියන කාරණය සඳහන් වෙනවා. ව්‍යක්ත විනීත විසරද ධම්මදර ධර්මාධර්ම පරිපන්න භික්ෂුව සංඝ සසුන සෝභමාන කරනවා කියලා සෝභේති සූත්‍රයෙන් දැක්වෙනවා. එනිසා අප දැනුමින් සම්බන්ධව සිටීම ඉතාම වැදගත් අපේ මේ ආධ්‍යාත්මික ගමන සඵල කරගන්න. මේ කරුණාවේ මොන නාම තියෙද? යන්න පුළුවන් පැති මේ කියන්නේ මේ වැදගත් කම කියනවා සටහන් කරගන්න. පොඩ්ඩක් පාඩක ගණිකක් පොඩ්ඩක් වැදගත් කියලා දැන නිසා ඔබ ලියන නිසා තමයි මේ වෙන මිලියමක් කරා මේ කරුණ ලියන්නේ කියලා. එතන ඉගෙන ගන්නකොට මොනවද ඉගෙන ගන්නෙ? බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, සාසන ඉතිහාසය. එතන බුද්ධ චරිතය ඊට අමතරව ශ්‍රාවකයන්ගේ ජීවිත කතා අපි අපදාන පාඩයේ තේර තේර ගන්න අවශ්‍යයි ඉගෙන ගන්න. මොනවා නැහැ තියෙද? තමන සංකල්ප විරුද්ධ ලිංගිකයන්ගේ සම්බන්ධ හිමිනා කියලා ඒ සම්බන්ධයට හැමදෙයක්ම පැනලා ඒ දෙවෙනි කෙනා දෙවෙනි වික්ෂුව. තුන්වෙනි කෙනා තමයි ඒ අය දකින්නවා කියන්නේ. එවැනි හිතට කෙලෙස් දෙන පුද්ගලයා දේවල් දකින්නවා දැකලා ඒ දැකපු දේවල් අරගෙන සමාධි කෙලෙස් ටික පාලනය කරගෙන ඉන්න බැරුව මේ කෙනා යනවා. හතරවෙනි කෙනා තමයි මේ පැවිදිකම් කරද්දී මූ ගැටින් බරපතල ශික්ෂාපද කැඩලා මේ සාසනය තුළදී පරාජයට පත් වෙනවා. හතරවෙනි කෙනා. පස්වෙනි කෙනා. අර සියලුම දේවල් දැනගෙන මේ සාසනය නැමැති යුද භූමියේද කුමාරයා අම්මගේ සටන් කළා කෙලෙස් වලින් ජයග්‍රහණය කළා. ඒ පස්වෙනි වික්ෂුව. ඒ සම්පත් තීරණය කරනවා මේ වික්ෂුවන් කියන කොයි කාණ්ඩයකටද ආයතනය දෙන්නේ? පළවෙනි කාණ්ඩයකටද දෙවෙනි කාණ්ඩයකටද තුන්වෙනි කාණ්ඩයකටද හතරවෙනි කාණ්ඩයකටද පස්වෙනි කාණ්ඩයකටද? ඒ නිසා අපි දක්ෂ නම් අපි වීරියවන්ත නම් අපේ නියම කුසලතා තියෙනවා නම් අපි අර අවසාන කෙනා දක්වාම යන්නකො. එතකොට මෙන්න මේ ධර්මඥානය වර්තමානයේ විසු මහත්ල ගැන ලෝකයේ අය බොහෝ දෙනෙක් මා කවදානෙක ඒකට හේතුව තමයි අද සමාජ මාධ්‍ය හුඟා ප්‍රබලයි. ඒ නිසා හොඳ කරන්නේ නැහැ කියන්නේ අනිත් පාරවාසිය දුනොත් කියන ඉක්මනට ප්‍රචාර කරනවා. ඒ නිසා අද සංගමණය කියලා දෙයක් නැහැ. දැන් ඉස්සර නම් අධිකරණ වෛද්‍යය වගේ දේවල් දින මොනවා හරි අනුකරණ අධිකරණ විද්‍යාවෙන් තමයි තෝරගත්තේ. දැන් මේ අවශ්‍ය නැහැ. දැන් කියන්නේ කියන බලන්නේ කොහරි නාගම් දොරකටනේ නැත්නම් යා Google search කරලා බලන්න. ඒකෙන් මල්ල මැනේජර් කෙනා කියන ගැන ප්‍රයිසින් කරා. දාන සමව බොහොම පැය ගන්නකින් යගෙන උනේ මතකද යන්නේ ආදරේ ප්‍රතිගෙන ගැන දැන් තේරුම් ගන්න. එහෙම අද තිබුණා තියෙනවා. එතන අනේ එතෙන්ද යන්නේ සමාජයේ හැටි අපි නිතරම සත්භාවයෙන් විනිවිද භාවයෙන් කටයුතු කරන්න වෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී විශේෂයෙන්ම ධර්මයෙන් පැත්තට ආව පස්සේ ඉහළම ධර්මඥානයේ තියෙන අය සොයාගෙන අද ලෝකයට යමි. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සුවිශේෂ කාරණයක් අපට දේශනා කළා. ඒ තමයි සංයුක්තනිකායේ 10 වර්ගයේ තම ගැඹුරින් දේශනා කරනවා ධර්ම වික්‍රේ නාම සක්කාර. මහණේ නාම සක්කාර කියන්නේ නාම පරිණක දේවල් ලාභ සක්කාර වලට අහුවෙන්නේ නැහැ. අපේ කඩමඩ නිසා, රූපය නිසා, අපේ අධ්‍යාපන සුසුම නිසා, වෙනත් හැකියාව නිසා, ලාභ ප්‍රෝජන කීර්ති ප්‍රසන්න ගලාගෙන අපේ පැත්තට ගලාගෙන යන මොලේ අවශ්‍ය වරුදු දෙයක් නැතුව අපේ මේ ශාස්ත්‍ර බ්‍රහ්මචර්යාවෙන් අපි පිළිගන්නවා. ඒ නිසා ජනප්‍රිය වෙන්න කියලා එච්චර කලබල වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්න ආන්දරොණ නම් ජනප්‍රිය නොවීන එක තමයි අහුව වෙන. ජනප්‍රිය වෙන්න නම් අහුව වෙන්නේ නැහැ බලන්න. ප්‍රසිද්ධ වෙන්න එක දවසකින් කරන්න පුළුවන්. වික්ෂු මහන්සල විදිහට අපි ජනප්‍රිය වෙන්න ඕන ප්‍රසිද්ධ වෙන්න ඕන නියමක මැද දෙහැන් දෙනවා. එක බණකින් එක නෑ මිනිස්සු දහස් ගණන්කින් දිනා ගන්න අපිට පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. නමුත් අපි විශේෂයෙන්ම දක්ෂ වෙන්න ඕන හාමුදුරුවන්ගේ කින් දිනා ගන්න. හාමුදුරුවන්ගේ අතර ප්‍රසාදින් දිනා ගන්න. එහෙම කරන්නේ බැරි. අර ගියෝ දහස් ගණන්කින් දිනා ගන්නට වඩා අපිට උඹ පාඩියි. අපිට ලොකු දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔබහන්සේලා අධ්‍යාපනය ලබද්දී බොහෝ විට අපිට තේරෙන දෙයක් තමයි පොඩි කාලේදී විශේෂයෙන් පිටන අවසන් පස්සේ නිකන් මනසෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ උත්සාහ කරලා අපිට ලබන්න ලබන්න බොහෝ දෙනෙක් හිතනවා Tamanට තැනක් නැති වෙයි, ස්ථානයක් නැති වෙයි, පිළිගැනීමක් නැති වෙයි කියලා. කිසිසේත්ම බය වෙන්නේ නැහැ. Tamanට ස්ථානයක් නැති වීමම තමයි තමට තියෙන වාසිය. තමන්න සාසනවාදයෙන් දුරව ගමන කරන්න පුළුවන්. ලෝකේ විශාල සේවයක් කරන්න පුළුවන්. එක තැනකට බැඳුනොත් තමන්න කරන්න පුළුවන් සීමාව සේවාව සීමිත වෙනවා. ඒ නිසා ඔබට ලෝකේ දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඕනතරම් පන්සල්, විහාරස්ථාන, බාන මධ්‍යස්ථාන අප්‍රමාණව තියෙනවා. ඔබ නිවැරදි නම් ඔබේ දැනුම තියෙනවා නම් අද නිහය මේ දන්නේ කිසි දෙයක් බලන්නේ නැහැ. ඔබ ඉදිරියට යන්න. ඒ නිසා ඉදිරියට යන්න යන්න කිසිසේත් ඔබේ බලාපොරොත්තු කඩ කරගන්න එපා. අනවශ්‍ය පැතිලට යන්න එපා. ධර්මයේ තුල අඛණ්ඩව අධ්‍යාපනයේ ඉදිරියට යන්න අඛණ්ඩ උසහයක් දෙන්න. තමන්ට අවශ්‍ය දැන් නිසි පරිදි නිර්මාණය කරන ලෝකෙ. විශේෂයෙන් වික්ෂුන් වහන්සේ ඉතාම විරල දුර්ලභ කාලයක අපි මේ ලංකාවේ දැනගහන ගත්තත් අපි මුලින් සඳහන් කර විදියට දානකට එක හාමුදුරුවනේ එනිසා මේ හැම පොඩි මාදුරු කෙනෙක්ම 1000ක් පිරිස නියෝජනය කරලා මේ නිකන් නෙවෙයි. ඒ විතරක් නෙමෙයි මේ පොඩි මාදුරු කෙනෙක් තියෙනවාදී ලෝකේ දහස් ගානකට නෙවෙයි ලක්ෂ ගානකට බණ කියන පුළුවන් මට ඔබට සේවය කරන්න පුළුවන් ඔබට. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම වටිනා කෙනෙක් ඔබ මිල කරන්න බෑ. ඔබේ වටිනාකම පිළ කරන්න බෑ. ඔබ හුඟක් වටිනායි. ඒ වටිනාකම ඔබ තේරුම් ගන්න. හැබැයි ඔබේ වටිනාකම තේරුම් වටිනාකම තේරෙන්නේ වන්නේ ඔබේ රූප සම්පත් යන්න නෙවෙයි. ඔබේ ලොකු ආනුරණ තියෙන ධනයන්ම නෙවෙයි. ඔබේ උපාධියන්වත් නෙවෙයි. ඔබේ වටිනාකම තේරෙන්නේ වන්නේ ඔබ හිතන්නේ කොයි තරම් කිහිල මට්ටමෙන්ද කියන කාරණේමයි. ඒ නිසා ඉතින් යතුදයන් සඳහන් කළා මේ පෞෂේ විශේෂයෙන් භික්ෂු පෞෂේ කියන යන්නේ අපේ හිත තියෙනන ලක්ෂණ කීපයක් ගැන අපි උදේ සාකච්ඡා කරා. ඒ ප්‍රධාන ගුණාංගයක් තමයි සුවට කියන එක. සත්‍ය නොහන්දීම කියන එක. ඇක්ටිවිටි කියන එක. යන්ති ස්පෝක කියන එක. As a learner, we should be gently spoken. මේක පළවෙනි ගුණාංගය. දෙවෙනි ගුණාංගය තමයි දානය කියන එක. නැත්නම් පරිත්‍යාග කෙලෙන්නේ කියන එක. දානය කියන එක විශ්වමාන හැදීලා භෞතික දේවල් වල දානය කියන විතරක් නෙවෙයි. අපි දෙන ලොකුම දානය තමයි ධර්ම දානය කියන එක. ඒක තමයි අපේ ඉහළම දානය. එතකොට ඊළඟ ගුණාංගය තමයි අප සීලෙන් ඉහළටම తీරෙන්න තෝරන. විසාරදව සමාජය තුළ යම් සක්‍රීය සේවයක් කරන්නට සිනා සබා සමාජ උපකාරවත් වෙනවා. ඊළඟට කතා කළා මෛත්‍රී සාගත වෙනවා කියන එක. මෛත්‍රිය සාත්‍රික වශයෙන් විශේෂ මාධ්‍යයන්ට වන්මනියන් කෙනෙකුගේ සමාජය බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි එයා කොච්චර මෛත්‍රී සාගත වැඩ කරන කෙනෙක්ද. එකමඩියා දේශනයක් කළා. එයාගේ චරිතයේ සිදුවෙච්ච අනුපාඩු කන්නලදී වේශසහගත වැඩ කර තියෙනවා නම් ඒව දැමෙන සාකච්ඡාවලදී වහනවා. දැක්සේ පස්ස කරනවා. ඒ සතුන් ආකාරයට හරි වෙනවා. මෛත්‍රී සමග යන්නේ ගමන යනකොට ඔනි විශේෂයෙන් බටහිරට යුරෝපයට ආපු ආමඳුරු විශේෂයෙන් මහා යන ආමඳුරු ඇවිල්ලා. එයාගේ කරුණා මෛත්‍රී කියන එක කොහොමද කියන මට්ටමින් තියෙනවා. එයාගේ සමාජ කුසලතා තියෙනවා. ඒ වගේ මිනිස්සු ඉතාම අවබෝධයෙන් මෛත්‍රී සාගතව උපකාරශීලීව කරුණාවෙන් ඒ අය මිනිස්සු ඇසුරු කරනවා. එනිසා බෞද්ධ භික්ෂුවක් ඉදිරි ලෝකයේ මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රධාන ගුණාංගයක් තමයි මේ කරුණා මෛත්‍රී කියන ගුණාංගය. ඒ වගේ පෙන්නන්න නෙවෙයි, රඟපෑමට නෙවෙයි, අවංකව හදවතින්ම අපේ ළඟේ ගුණාංගය තියෙන්න ඕනේ. ඊළඟට කතා කරා අවංක භාවයේ කියන එක. එතකොට උසස් පෞරුෂයේ යුක්ත කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ දෙකක් අපි මේ කියුවා. ඊළඟට මෙහෙම ගිහිල්ලා ඊළඟට බලන දේ තමයි සතර අගතියට නෑම කියන එක. සතර අගතියට නෑම කියන කාරණා. කෙනෙක් එක තීරණයක් ගන්නකොට යම් කිසි විශේෂ ආයතන ප්‍රධානිය පිළියෙට වැඩ කරනකොට බුද්ධිමත් අනිත්‍යයන් පිළිහා බලන්නේ. එයා බලන්නේ අපි වැඩ කරද්දී කොයිතරම් දුරට ඡන්ද ද්වේෂ බය මොහ කියන මේ කරුණ හතරෙන් අගතියට ගිහිල්ලා වැඩ කරගෙනද කියලා හොඳ අවධානය දෙන්න. එහෙනම් වා කල්පනා කරලා පොඩි කාර්යයක් මේක ඉතර බලන්නේ ලොකු වෙන්න වෙන්න වගකීම් ලැබෙන්න තමන්ගේ අනන්‍යතාවය හොඳ අවධානය දෙන්නේ. මෙයා ලෝක ගමන අගතිය කියපු කෙනෙක්ද? මෙයා ඉක්මනට කේන්ති ගන්න කෙනෙක්ද? මෙයා තීරණ ගන්නකොට බයෙන්ද මෙයා තීරණ ගන්නේ? මෙයා මොහේද තීරණ ගන්නේ කියලා අනිත්‍යම කරගන්න. එනිසා අනිත්‍යය ගැන විමසන්න නෙවෙයි අපි ගැන විමසන්න අපි බලන්න ඕනේ මේක. අපි දැන් දහම් ගැටපද දාලා බලන්න ඕනේ. අපි කවුරු කෙනෙක්ද? අපි වැඩිපුර ලෝභ කෙනෙක්ද? වැඩිපුර දේශාගත කෙනෙක්ද? යම් තීරණ ගන්නට බයින කල කියලා අහන්නේ. මොහේන කටයුතු කරන්න කියලා තමයි බලන්න. මේ අතරින් සම්පූර්ණයෙන්ම අපිට නිදහස් වෙන්න බැහැ. නමුත් හැකියාව තුළට මේ අගත් ගන්න වෙනවා අපි ආප කරන්න ඕනේ. ඒ සඳහා දහමක පිළිදලා ඉන්න ඕනේ. ඒකට මෙන්න මේ ගමනේදී ඉහළම ගුණාංගයේ විදිහට කලකන්නේ සතිය කියන එක නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන එක. ඒත් මෙන්න මේ ගුණාංග දෙක තමයි මෛත්‍රිය සහ සතිය. ලර්නින් කයින්ඩ්නස් ඇන්ඩ් මයින්ඩ්ෆුල්නස්. These are the qualities that you practice to overcome our stress. Voiceless management. Psychiatrists have recommended to practice these two qualities. It's a learning kindness and mindfulness. මානසික ආතතිය දුරලීම සඳහා ලෝක මට්ටමට යනකොට විශේෂයෙන් දේශනා ප්‍රකාශ කරන ප්‍රධාන ප්‍රතිකාර දෙකක් විදිහට තමයි මොකද අපේ පුවා මානසිකයට ඇති වෙන්නේ එකක් වේසේ නිසා අනිත් එක උපුච්චේ නිසා නැත්නම් උද්දච්ච උපුච්චේ නිසා සිතේ වික්ෂිප්ත බව. එතකොට වේසේ නැති කරන්න මෛත්‍රිය, සිතේ වික්ෂිප්ත බව නැති කරන්න මෛත්‍රිය. මේක තමයි ආදී ලෝකයේ ඉගෙනම බෞද්ධවර මානසික ප්‍රතිකාර විදිහට පාවිච්චි කරන ප්‍රධාන දෙයක් තමයි. ඉතින් වර්තමානයේ මනෝවිද්‍යාවේ අපි කොහොමද ගන්න කලින් අපේ බුදුහාමුදුරෝ සතර දෙනා සායිතිකට කලින් මේක දේශනා කර තියෙනවා. කණින් සූත්‍රය ගැන දේශනා කරන්නේ යන්තම් සංතපන හරි සමෙච්ච සම්මේ සන්තපාස්කිකක් ඇති. යම් සංවදයක් යම් දෙනා මෛත්‍රිය වඩන්න කියන්නේ. ඉතින් පොඩි ක්‍රියා කරනවා කරමු. ටිකක් ඉන්නකලා දේශනා මේනි. පොඩි හඳුරු. අනේ මම මේ ශරීරයේ පොඩක් අල්ලන්න කියලා කියනවා. මේ පියනකම කරපේකට කිප් එකක් මම කියන්නම්. මම එක එක කියන මෙන්න මේ තැනට එන විදියට කියලා වෙනත් එකක් මේ නියම දෙකටම කියනවා මම. හැබැයි මම ඇකිල දෙයක් වෙන තැනවල. ඔබ දැක්සේනො නම් මම නැහැ කිව්වොත් දැන් මම මොනවද ඇකිල දෙය. ඔබ මෙතන තියනවා නේද? අනේ. අනේ දැන් පොඩක් බලන්න අපි. එහෙනම් අද අවධානය දෙන්නේ මම දැන් නැහැ කට ඔළුව නිකට මේව කියනවා. හැබැයි නියම දෙයක් මම කියනවා වෙන තැනකට මොනවද කියනයි කියලා. මම කියන්නට ඔබ කියන්නට ඔබ හිතනවා කියන්නේ. ආම් දෙක අසනා ඉන්න. ඇත නාතේ දිව ඔළුව නිකට දිව ඇත බෙල්ල නිකට ඉස ඇස අනයි වඩා කරගෙන සනාන මාර්ගයට හොඳයි සිහිය දිනවන කරන දෙයක් හොඳයි. එතකොට අපි මේ කතා කරලේ සාර්ථක පෞරුෂයකින් ලක්ෂණ මේක තමයි තවත් ඉස්සරහමකව කරන්නේ සුත්‍රයේ තියෙනවා. මේක තරුණ දානතරක තවත් ඉස්සරහමකව ස්පෑන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික අපි පුරුවන් තරම් දිනු කර ගන්න ඕනේ. හැබැයි මේව නිකන් දිනු වෙන්නේ නැහැ. මේවා සම්පූර්ණ දිනු වෙන්නේ මේ දර්ශන සම්පත් ධර්මඥාන ලැබෙන දර්ශන සම්පත්‍ය මත. මේකට සම්මාදිට කියනවා, මේකට දර්ශන කියලා කියනවා, මේකට ඥාන කියලා කියනවා, මේකට විද්‍යා කියලා කියනවා, මේකට පද කියනවා. ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතයේ සිදුවන මොකක්ද කියන්නේ? අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇහැට රූප දකින එක, කන ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. එතකොට මේ ඉන්ද්‍රිය පහක් අපි කියුවා. මේ ඉන්ද්‍රිය පහෙන් කීයක් අපිට පුළුවන් දකින්න? ඇහැ දකින්න පුළුවන්ද? ඇහැ දකින්න පුළුවන්ද? ඇහැ දකින්න බෑ. අපි මේ දකින්නේ ඇහැනේ රූපේ මේ දකින්නේ. කන දකින්න පුළුවන්ද? කන දකින්න බෑ. මේ දකින්න රූපය දැන. නාසය දකින්න පුළුවන්ද? නාසය දකින්න බෑ. දිව දකින්න බෑ. කය දකින්න බෑ. කය කියන්නේක ප්‍රකට වාණී ස්පර්ශය තියෙන ස්ථානයක. ආයතන 12ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, අභ්‍යන්තර ආයතන 6යි. ඒ ආයතනට ලක්වන අරමුණු විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ නම් කියන මේ ආයතන 12න් ආයතන කියන්නේ දකින්න පුළුවන්. එක ආයතනයක් දකින්න පුළුවන්. රූප ආයතන, රූප ආයතන දකින්න පුළුවන්. ආයතන කීයක් අහන්න පුළුවන්? එක ආයතනයක් අහන්න පුළුවන්. ශබ්ද ආයතන විතරයි අහන්න පුළුවන්. එතකොට මේ ආයතන ලක්ෂණය තමයි මේ හැම එකක්ම එක දිගට පවතිනව නෙවෙයි. ඒ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් ඒ තැනම නිරෝධන සමාහයක් නෙවෙයි. ඒ තරම්ම ලක්ෂණය අපි ඇහෙන් රූපයක් දකිනකොට ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය චක්කු සම්මස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියලා මේ වගේ ස්කන්ධ පංචකයක් සැනක නිර්මාණය වෙනවා. ඊට පස්සේ එක නිරුද්ධ වෙලා විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් නිරුද්ධ වෙනවා. වාචි විභාග මනෝ විඥාන ධර්ම අවස්ථාවේ මේකත් තිබෙනවා. ඒ ඔක්කොම විභාග මාත්‍රි විදිහට සැලකන. ඒක නිරුද්ධන වාර්ථේ මේ හැම තැනකම ලක්ෂණයක්ම උදේ සඳහන් කළා. මේ වගේ හටගන්න චක්කු විඥානෙ, සෝත විඥානෙ, ගාන විඥානෙ, ජීවා විඥානෙ, කාය විඥානෙ කියලා මේ පංච විඥානයන් හේතුම යමක් දැනගන්න. අපි ධර්මයේ විභාග කරගන්නේ විදේසේ ඥාන විභාගයේදී මේක දැක් වෙනවා. න පංචයේ විඥානයේ කිච්ච ධර්මම් පටිවිදානාති අඤ්ඤත්‍ර අභිනිපාතමත්. විහා අනේබල් ටු අන්ඩර්ස්ටෑන්ඩ් එනිතින් ත්‍රූ අවර් ෆයිව් කන්සෙප්ට්ස් යස් කන්ටැක්ට්. පංච විඥානයෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. අරමුණ ඉන්ද්‍රියට ප්‍රතිවිම විතරයි. වන්න රූපයේ සම්රූපය ආදී විතරයි අපි අහන්නේ අපි සම්පූර්ණ විදිහට ගන්න. එතකොට ඒක තේරුම් ගන්නකොට නිතරම තේරුම් ගන්න මනෝවිඥානය. මනෝවිඥානය තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒක මනෝවිඥානය තේරුම් ගන්නකොට ඊට පාදක වෙච්ච රූප ආයතනය සම්පූර්ණ නිදහසක් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මෙතනින් තමයි අපේ ධර්මඥානයේ ලෝකයන් බලන්නේ දැන් මෙන්න මෙතන. ඉස්සර අපි මානසික වගේ කරුණු ටිකක් හඩපාඩම් කරලා අපට කියලා විතරක් සාමාන්‍යයෙන් දෙයෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙන්න මෙතෙන්ද තමයි හොඳට සංගීතය වෙන්නට ඕන. ලස්සන වචන කිව්වයි කියලා මිනිස්සුන්ට කඳුළු වැටෙන තරමට බණ කිව්වයි කියලා එහෙම අද ජනප්‍රියත්වයට පත් වෙන්න බෑ. දෙකමලා කියන්නේ අපි මනක් කියලා මිනිස්සු අඬන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අනන මිනිස්සු අඬන ගනවත් කළා. අපි මන කියනකොට කවුරු නැහැනොත් අපි කියන හොඳ බණක් තමයි බණ සාර්ථකයි කියලා නේද? බණ සාර්ථක පොයේ අහන මිනිස්සු අඬනවා. අහන මිනිස්සු අඬන්නේ නැහැ. අඬන මිනිස්සු ඇහිලා මනිත කරනවා මේක යකුණක්. ඒක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. එහෙනම් මිනිසුන්ට කියන්නට ඕන අපි මේ ඇත්තටම ජීවිතේ මොකද වෙන්නේ? ඔබ කෙනෙක් වෙන්නේ අඬනවා නම්, මියගිය කෙනෙක් වෙන්නේ අඬනවා නම්, ඒ අඬන්න බෑනේ. ඔබ අඬන්නේ යන කලින් දැක රූපේ, කලින් අහපු ශබ්දේ. ඒ අහපු දේ දැන් මේ මොහොතේ ලෝකේ කියන එක හිතරේ අඬන්නේ. ඇත්තටම ඔබ අඬන මොහොතේ ඒ රූපේ ඊට පාදක ඥාති කරනු සියල්ලම නිරුද්ධ වෙලා ඔබ මේ මොහොතේ මනච්ච පටිච්ච ධම්මේච උපාදිති මනෝවිඥාන මාර්ගින් ඔබ අඬන්නේ. ඇත්තටම මනන රූපෙන් ඇතුලෙන් පානෙවේ ඔබේ අවිද්‍යාව නිසා ඔබේම චිත්ත කැසිකත් එක්කයි මේ ඔබේ ගන්ධර්ම තියෙන්නේ කියලා මේක පැහැදිලි කර දෙන්නවා. අනන්නේ බාහුයි මා කවුරුත් මැරෙන දින හදාගන්න කියලා එහෙම කිව්වට හරියන්නේ නැහැ. අපි කියන්නේ එහෙමයි නේද? අනේ හැමගේ නම මැරෙන පඩාචාර වන්දරු අපිත් මැරෙන පඩාචාර ගම්මනක් මැරෙන චිත්ත හදාගන්න කියලා කියනවා. අපේ කවුරුත් මැරෙන්න පස්සේ අනිත් ඇයි අපටත් එහෙම කියනවා. මම හිතන දන්නේ නේද? එහෙම කතාවන්නේ නෙමෙයි. මේක ධර්මයේ සාන්දෘෂ්ටික කියලා කියන්නේ මේක හරියට පොයින්ට් එකකටම කියනවා. දුක හටගන්න කොහොමද හටගන්නේ? ඕනම වෙලාවක දුක හටගන්න නම් හටගන්නේ රූපේ මත අපේ හිත පිට. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ යම් තාක් ලෝකේ දුකක් එනවා නම් දුක එන්නේ අවිද්‍යාව සහිත කෙනාටයි. දුෂ්ප්‍රඥ කෙනාටයි දුක එන්නේ. ප්‍රඥාවන්ත කෙනාට දුක එන්නේ නැහැ කියලා. එතකොට කල්පනා කරලා බලන්න අපි ඕනම වෙලාවක අපි යමක් ගැන හිතන රූපෙකුත් එක්ක. හීනක් දැක්කත් ඒ හීන ගැන රූපෙකුත් එක්ක. දැන් අපි තියෙන රූප දකින්නවානේ. අපේ මියගේ ඥාති සුදු නැණ නැහැ. ඇවිල්ලා කියනවා පුතේ මට පිට ගන්න දෙන්න කියලා. එතකොට අපි ඒ සුදු පාට දැක්ක ඇහෙන්නේ පුතේ මට පිට ගන්න දෙන්න කියලා කියන්නේ සම්පූර්ණ දසමන් කියන්නේ. නෑ ඇත්තේ අපි සියල්ලම මනෝවිද්‍යාව ඉගෙන ගන්න එකට. හැබැයි කලින් දෙක උඹ ඔබට අහන්න ඕන. දැනුත් ඒකමයි. දැන් අපි මියගේ කෙනෙක් වෙන මේ යම් කිසි දෙයක් කරනවා නම් කියනවා නම් සතුට වෙනවා නම් දුක් වෙනවා නම් ඔක්කොම කරන්නේ අර රූපයත් එක්ක ගන්න දෙයක් නෙවෙයි. ඒ රූපයේ සම්පූර්ණ නිරෝධක තැනක දන්නේ නිසා රූපයේ සමුදයන් දිනගෙන අවිද්‍යාව පාදකවයි මේ සියලුම දුක් සැපිනේ. එතකොට ධර්මදේශනා කියන බලන්නේ මෙන්න මෙතෙක්ද මෙයා බල කියන්නේ. ඇහැට පේන රූපේ හැදෙනවා පිටිනව කියන එක උත්පාද නිරෝධය කියන කාරණය. ඒක සාමාන්‍ය කෙනෙකුට ලෝකෙ දේශනා කරන්න පුළුවන්. ලෙඩ වීම මහලු වීම කියන එක බුදුහාමර අවබෝධ කරගත්තේ උන්වහන්සේ කුතු වෙන කලින් සංඝමදේවි මහත දැනගත්තේ දෙරේක මහලෙක් වාගේ. ඒව දැකපු බෝසත්යන් වහන්සේනේ බුද්ධත්වයට පත් වෙලා ඔබේ අනුසුදේසු ධාමයේ සුදේ දේශනා කළේ. මට පෙර නොයසුරු ධනමත්ත පහරනා කියලා. එහෙනම් කලින් දැනගත්තේ කොහොමද මේ පහරන? රූපේ වෙනස් වෙනවා කියන්නේ විද්‍යාඥයන්ට තේරුම් ගන්න පුළුවන් ඒක අමාරු බන්නේ. රූපේ වෙනස් වීම කියන එක නෙමෙයි තමයි දේශනා කළේ. ඒක කියන්නේ විපරිණාමය. ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය කියන්නේ මොකද්ද? ඉතින් ඉමස්කින් සති නම් හොතේ ඉමස්කින් නැති දාන හොතේ ඉමස් උපාදාය නම් උපාදිතේ ඉමස් නිරෝධාය නම් නිරෝධිතේ කියන කාරණා. මේ හේතු දෙක ඇති කන්නේ මේක හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණා. මේක අපි දැනගෙන හිටියත් නොදැනී හිටියත් හැමෝටම මේක සිද්ධ වෙනවා. එතකොට අපිට දුක කරලා නැහැ නේද? උපාද වය ධම්මිනෝ උපාදිත්වා නිරෝධයි. ඉපදිලා අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා. ඒක අපි දැනගෙන හිටියත් නොදැනී හිටියත් රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙනට සාමසවාදී. එතකොට රහතන් වහන්සේ අපේ වෙන සංකල්පය. රහතන් වහන්සේ මේක නිරුද්ධ වෙලා නේ මොන දේ වෙනවා කියලා දකිනවා. අපි තාම නිරෝධය දන්නේ නැතුව අර ඒ කඩගත් සම්පත්‍යන්ත බැරි නේ. මෙන්න මේක තමයි උඩ හේතුව. නිකන් සරල උදාහරණයක් ගන්න. අපි අහස තාරකාවක් ගන්නකොට ඒ තාරකාව මීට ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක් නෑනේ. අපේ හැටි ආලෝකේ පේනකොට දැන් මේ මොදි තාරකාව තියෙන දෙයක් නැවත නෑ. නමුත් අදටත් අපිට ඒක දකින්න පුළුවන්. පින්තූරයක් ගන්න පුළුවන්. ඒක ලස්සන එකේ හරි කැටලා කියලා කියන්න පුළුවන්. නමුත් මේ මොදි එකේ ඉතර තියෙනවද? එතන නෑ. ඒතකොට එතන මේ මොදි එක නෑ කියලා අපි දන්නවනම් අපිට ඒ ගැන ආසාවක් නැති ආනන්දයක් හද ගන්නවද? අපිට නෑ. හැබැයි අපිට ඒක ලස්සන එකේ කියන්න පුළුවන්. කියන්නේ නැත්නම් අපි දන්නේ නෑ කියලා. අන්නේ ආලෝක වර්ෂ 100 ගණන් කලින් අපේ හැට ප්‍රතිවිරුද්ධ ආලෝකය වගේ තමයි මේ මොහොතේ හැට ප්‍රතිදෙන මේ ආලෝකය. වර්තමාන ආලෝකය පරිද වෙනවා ප්‍රතිදුනාට ඒක තේරුම් ගන්න තේරුම් ගන්නේ අර මුල් ආලෝකයේ ඇස රූපේ නිරුද්ධක තැනකයි මනු විඥාන තේරුම් ගන්න. එතකොට මෙන්න මෙතෙන්ට හරියට පිළිවෙලක් මොකද වෙන්නේ? අපට ආයෙ දුක් වෙන කියලාවත් නමුදින් සතුට වෙන කියලා දෙයක් නැහැ. මොකද අපේ ලෝකයක් නිර්මාණය වෙන්නේ. මෙන්න මේකට කියන්නේ ශුන්‍යතෝ ලෝකං අනිත්‍යසෝ කිය ලෝකයේ ශූන්‍ය දෙයක් කියලා කියනවා. හැබැයි එකක් මතක තියාගන්න. රූපයක් නැහැ කියලා බුදුදහම කියන්නේ. රූපයක් නැහැ කියවෙච්ච විඥානවාදී කියනවා. බුදුදහම රූපයක් නැහැ කියන්නේ පංචස්කන්ධය පනවනවා. හැබැයි මේ රූපය විපාක මාර්ගයෙන් නිරුද්ධ වෙලා ගිහිල්ලා අපි නිතර මේක තේරුම් ගන්නේ නව කර්ම මාර්ගයෙන්. නව කර්ම මාර්ගය අපි ඒක තේරුම් ගන්නකොට රූපය මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තියෙනවා. දැන් අපේ මෙතන කාගෙන් තමයි පින්තූරයක් ගැහුවොත් පින්තූරයක් ගහලා ඔබ හැමදාම මේ පින්තූරේ ගන්න දුන්නොත් ඔබ ඔබේ රූපේ බලන්න ඉස්සරමනේ. මම මාමලා සංකේතනවා දැන් දෙක පිය වෙලා ඇරිලා තේ නැහැ යන්නේ කියලා දෝකනේ බලන්න ඉස්සරම. අමමතල කිනානිත කරන මාසන හිමි කියන. එතකොට ඔබ ඔබේ රූපය කොහොමද හඳුනගන්නේ? ඔබේ මැස් දෙකෙන් ඇත්තටම කාමදාසකෙන් දැකලා තියෙනවද? ඔබ කොහොමද ඔබේ රූපේ තේරුම් ගත්තේ? මීට කලින් කණ්ණාඩිය දැකුවේ. එතකොට කණ්ණාඩිය දැකපු රූපේ තමයි මේ මොහොතේ ඔබ අර ඔබේ පින්තූරේ හඳුනාගන්නේ. එතකොට කණ්ණාඩිය දැකපු රූපේ පින්තූරේ හඳුනාගන්න මොහොතේ ඔබේ හඳුනාගන්නේ අර කන්නාලේ පිටුනේ පළවෙනිද? කන්නාලේ පිටුනේ මේ මොකද තියෙන්නේ? කන්නාලේ පිටුනේ මේ මොකද නැතුණත් ඔබට බලක හඳුනා ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ නිරුද්ධ වෙච්ච එක අපේ මනෝ විඥාන මේ මොකද සීකලේ තමයි. ඒ වගේම තමයි මේ මොකද ළඟින් මේ රූපයත් සම්පූර්ණ දෙකේම මනෝ විඥාන. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනකොට සතර ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු අය බුදුරජාණන් වහන්සේ ළඟ දෙහම් දොස් මුදු දිල වැදලා කියනවා අවිඥාන්තා භෝවතම අවිඥාන්තා භෝවතම සියයතාවි භෝවතම කියලා නිදානවාසේ ප්‍රකාශ කරන වෙලාවට බුදුහාමරණ මට තේරුණා දුකේ නිදහසන මේක හැර වෙන මාර්ගයක් නැහැ කියලා දේශනා කළා. මෙහෙම කියපු අවස්ථාවේදී මේ මොහොතේම සමහර ශ්‍රාවකයන් සුවඳ ලැබේ. සෝවාන්ල බුදුරජාණන් සිද්ධ වෙන යන දෙකම මාර්ගය. බුදුරජාණන් වහන්සේ කරෝ කියන්නේ නිර්මාණය කරගෙන එනවා. ඇවිල්ලා කියන මම හරි කියලා අනිත් දේ ඒකයි මට වැරද්ද කිව්වේ. අනිත් දේ නෑ නිත්‍යයි. අනේ මොකද වෙන්නේ? වෙනස් කරන්නද? එයා වෙනස් කරන්නේ නෑ. එයා කියන ඔබ නම් පුදු ජනවාසියට මේ මම දැන් මේක සෘතේන් මත් අනුසවයෙන් මත් දිටි විඥානන්තයෙන් මත් ශ්‍රද්ධාවෙන් මත් ආකාර පරිත්‍යාගයෙන් මත් මම මේක දැන් තේරුම් ගන්නේ. මන් තේරුම් ගන්නේ මගේම ප්‍රත්‍යක්ෂයෙන්. ඔබ බුදුහාමුදුරු මත් එකයි නැතුණත් එකයි මට දැන් මේක ප්‍රත්‍යක්ෂයි කියලා. මෙන්න මේකට තමයි කියන්නේ ධර්මයෙන්ම තමයි ධර්මයේ සාධු ස්වභාවය කියන්නේ. මේ ධර්මය අපි අහුවට පස්සේ හරියට පසක් කරගත්තොත් මේක ඒක දේශනා කරපු දේශ කියනට පුළුවන්කම අපි අහු වෙනස් කරගන්න. ඒ තරම් අපිට මේක ප්‍රකට. ඒ දරන්නේ මේ දර්ශනය හර දැනගත්තට පස්සේ තමයි අපි මාර්ගයට පිවිසෙන්නේ. මොකද මේ මාර්ගය ඒ මාර්ගය තමයි උජුගෝ නාම සෝමග්ගෝ අවිහනාඛාන. ඍජු නිර්මය මාර්ගය ආරසික මාර්ගය. අන්නේ ආරසික මාර්ගයේ පිවිස කෙනාත්ම විශ්ව කියලා කියන්නේ. සුබඩි පාඨය, උජුබඩි පාඨය, ඥාය බඩි පාඨය, සාමිච්ච බඩි පාඨය ආදී මේ පරිපන්න කියලා කියන්නේම මෙන්න මේ දර්ශන යුක්තව ආරසික මාර්ගයට පිවිසෙති කියනවා. අන්නේ පිවිසෙති කෙනා මේක සුතම ඥානයෙන් අසහ දැනගෙන මේ යථාර්ථය ජීවිත යථාර්ථයක් වඩපත් කරන වැඩපිළිවෙල තමයි මේ දර්ශනයේ වැඩපිළිවෙල තමයි සති නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. එතකොට මිෂන් එක මිෂන් ස්පෙස් කියන මිෂන්. මිෂන් විතෝට් මිෂන් ඉස් යූස්ලෙස්. මිෂන් විතෝට් මිෂන් ඉස් බ්ලයින්ඩ්. දර්ශනයක් නොමැති බාහිර අන්ධයි. භාවිද්‍යාත්මක දර්ශනය භාවිද්‍යාත්මක දර්ශනය නිස්පාද ඒ සම්බුද්ධයන් මහත්සේ දේශනා කරන්නේ ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං අයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි මේ ආස්වණංගයේ සෙවීම කරන්නේ සම්පූර්ණ මේ ගමන යන දැනගෙන දැනගන්න නැතුව මේ ගමන යන්නේ සම්පූර්ණම අවසාන ගමනාන්තය කරා මම යන්නේ ස්පර්ශ නිරෝධය කරා මේ ගමන යන්නේ අන්න ඒක සුතමේ ඥානෙ අසා දැනගෙන තමයි මේ සම්මාදිටිය ආරම්භ කරලා සම්මා සංකල්ප සම්මා වාචාදී ගමනේ ගිහිල්ලා සතේ සමාධියේ පඥා කරා යන්නේ ඒ නිසා බෞද්ධ ධර්මයේදී ඉහෙළම භාවිතය තමයි මෙන්න මේ සංකයත් කියන එක පැත්තකින් සමාධිය අනිත් පැත්තෙන් ප්‍රඥාව. දර්ශනයේ සතිය සමාධිය ප්‍රඥාව. ඒ නිසා විශ්වයේ කාර්ය බහර වෙනට ඕන. මෙන්න මේ දර්ශනය දැනගෙන උපරිම ලෙස මෙහි පහළ දෙන්නේ මේ ධර්මයේ නිස්සීය භාෂාවකින් ලෝක සමාජයට ප්‍රදානයි. මෙන්න මෙතන තමයි අපි කුඩා කාලේ ඉඳන් අපි ලඟ කරගන්න ඕනේ. මේ ධර්මයේ තමයි අද ලෝකයේ අවශ්‍ය කාරණා. මේ ධර්මයේ කියගෙන යන්නේ යම්කට මේ යන්නේ ඊටාම සුවිශේෂ කාරණා බුදුදහම තුල කියපෙනවා. ඒ කාරණේ අපි කෙටියෙන් හරි කියන්න ඕන අදම තේරුණා. කාදරේ දාසක වහන්සේට හොයාගෙන යන්නට යම් කිසි කුතුහලයක් ඇති වෙනවා. බුදුදහමේ මූලික ගැටීමක් තමයි දුක සත්‍ය කියන එක. දුක කියන්නේ මේ දුක කියන වචනේ අහපු ගමන් බටහිරට ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න සම්පූර්ණ කියන. නැට අන්සැටිස්ෆැක්ටරි නැස් කියන. මේක කිව්ව ගමන් බුදුදහම අසුභාලි ධර්මයක් කියලා කියනවා. නමුත් මේ දුක කියන වචනේ වෙන කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න බැරි වචනයක්. ඉතාම දුරු වචනයක්. වැඩියන් තියා සිංහල භාෂාවට මේ පරිවර්තන කරන්න. මේකට බුදුදහමෙන් කියන ඩෙෆිනිෂන් එක කිව්වොත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි දැන් පිළිගන්නේ සත්‍ය අපිට තියෙනවා. දුක සත්‍ය මොකද කියලා විස්තර කරමු. කායි මන් දුක්ඛං, චේතසික දුක්ඛං, තපෙස්වා, අවශේෂං දුක සත්‍යං කියලා. න දුක්ඛං. යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් අන්නේ කායික දුකත් චේතසික දුකත් හැර යමක් වෙනවා නම් අන්නේකට දුක්ක් දෙන්නේ එක දුක නෙමෙයි if they are anything besides physical suffering and mental suffering that is the noble truth of suffering not suffering කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒ කායික දුක චේතසික දුක නොවනවක් වෙනවා නම් අන්නේක දුක්ක් ඉනකට කියනවා කායික දුක්ඛාන් චේතසික දුක්ඛාන් දුක්ඛාන් ච දුක සැකන්නේ physical suffering and mental suffering now the suffering and the noble truth of suffering as well මේ ඉතාම සංකීර්ණ ප්‍රකාශයක් මේක එහෙට තේරෙන්නේ හැම එකක් මතක තියාගන්න පොඩක් හරි කෙනෙක් මතක තියාගන්න අපේ ජීවිතයේ වටිනාකමක් ලබා දෙන කැමති නම් අදකෝ ලබන සතියේ හෝ තව අවුරුද්දකින් හෝ තව අවුරුදු 50කින් හරි මෙන්න මේකේ තේරුම් දාගෙන යන්න. මේක තමයි සම්පූර්ණ බුදු දහමේ ඉඳන් පොයින්ට් එක තියෙන එක තේරුම් ගන්න. එතකොට කායික දුක, චේතසික දුක නොමන දෙයක් කියන ලෝකෙ. අනේකනේ දුක සත්‍ය කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ආර විස්සන්ත පංචකේ විපාක මට්ටමේ මුල් අවස්ථාව. ඒකට තොරතුරු බලනවා නම් ඥාන විභාගයේ බලන්න. විභාගගතගෙන ඥාන විභාගයේ තියෙන එක බලන්න. තවදුරටත් තොරතුරු බලනවා නම් පටිසම්භිදා මාර්ගයේ චර්යානාර්ථ ඥානෙ බලන්න. ඒකේ විඥාන චර්යාගෙන අවස්ථාව බලන්න. ඒ කියන්නේ ඇහැට රූපයක් පතිදර මුල් අවස්ථාව දුකක් නෙවෙයි සැපක් නෙවෙයි. ඒක දුක සත්‍ය අවස්ථාව. සත්‍ය පිටේ ගැත්තා නමුත් ඒක දුක නෙවෙයි දුකයි දුක සත්‍ය කියන දෙක සමුදය සමුදය සත්‍ය කියන දෙක මාර්ගය මාර්ග සත්‍ය කියන දෙක නිරෝධය නිරෝධ සත්‍ය කියන දෙක දුක කියන්නේ කායික දුක් චේතසික දුක් වලට කියන දුක කියන එක දුක දුක වෙනවා දුක සත්‍ය දුක වෙනවා හැබැයි කායික දුකක් නැත් චේතසික දුකක් නැවෙන නම තවත් යමක් වෙනවා ඒක නම් දුක සත්‍ය එකෙන් විපාක මාර්ගයෙන් සංකතන්තේ. එතකොට කායික දුක් කෙරෙහි දුක දුකුත් වෙනවා. හැබැයි මේ දුකට පාදක උනේ අනිස්සන්න පංචකයේ දුකක් නොවන දේ දුක සත්‍යය. ඒ නිසා දුක කියන දේ දුකුත් වෙනවා. දුක සත්‍යකුත් වෙනවා. හරියට බස් එක බස්සෙකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැම බස් එකක්ම බස්සෙකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම හැම වාහනයක්ම බස් එක නෙමෙයි හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ බස් නම වාහනයක් හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ දුක සත්‍ය තියෙන ඉහෙත් දුක් නොවෙන්නේ නැහැ මේ ලෝකේ ඒකවත් යනවා රහතන් වහන්සේගේ දුක් සත්‍ය තියෙනවා විපාක මාර්ගයේ සඳහනක තියෙනවා ඒකට දුක් සත්‍ය කියලා කියන්නේ නමුත් ඒ තුලින් දුක හටගන්නේ උන්වහන්සේගේ නිවෝදේ ගැන මෙන්න මේ දර්ශනයත් එක තමයි අපිට වර්තමානයේ ලෝකෙ යට වෙලා තියෙන්නේ මොකද මේ දර්ශනය අද බොහෝ දෙනෙක් අහල කියලා තියෙන මේ වෙන්නේ ඔබ වහන්සේලා ගන්න තුනක් ඒක මතක තියාගන්න මේක දන්න අහල දැකපු ඔඩියන්ස් එකක් තමයි ඉදිරියේදී නොබෝ දවසකින් ඔබට ධර්ම ශාලාවට දුන්නේ. එදාට අනේ මන්නම් මේක අහලා නැහැ ඔහොම මේ උපරිම තියෙන ඔය බුදුදහම නෙවෙයි. ඒ කතාව වහන්සේද කියන අයියක් නැහැ. ඒ නිසා වටාපතක් ළඟ තියෙනව නම් මේක ඉදින් දැනගන්න වෙනවා. නැත්නම් මේ වටාපත කාටද බාරදෙන්නේ? මේක අහල දැනගෙන මේක ඉතුරු ටික නිරාකරණය කරගන්න තමයි හෙට දවසේ ධර්ම සාන මිනිස්සු වෙන්නේ. මේ දහම් පණිවිඩයෝට ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට දෙන්න පුළුවන් නම් එදාට අපට මුළු ලෝකෙටම සුවිසාල දෙයක් කරන්න පුළුවන් මොකද මේක ලෝකෙට ගිහිල්ලා තියෙන තාම අඩු වෙන දැනට. නමුත් මේක තමයි බුදුදහමේ දර්ශනය. මේ දර්ශනය දැනගත්තොත් තමයි බහමිට පැන වෙන්නේ. මෙතනින් තමයි සම්පූර්ණම දුකේ නිදහස් වෙන මාර්ගය. ඒ නිසා අපේ ළඟන ධර්මඥානෙ මෙන්න මේ දර්ශනය බුදුදහමේ තියෙන දර්ශන සම්පත්තිය මා මුලින්ම කිව්වේයි ඔබ මනක් කියන කොට බුද්ධිමත් මිනිස් දන්නවා ඔබ මේ දර්ශනය දැනගෙනද මේක කියන්නේ නැතුවද ඔබ අනිත්‍යය කියලා පින්නතුනේ මේක ගොඩ නැගෙන්නේ හැදෙනවා මිදෙනවා බලන්න මහ සුලසුනක් කියලා දැක් ගැටිල කියන දේවල් කැඩෙන කියන බලන්න අනිත්‍යතාවය කියලා කිව්ව ගමන්ම මිනිස් අනිත් පැත්තට හැරෙයි මේ ආමෘ කියන දර්ශනේ නෙවෙයි මේ රෝගිය තුල කියන උත්පාන නිවෝදය මේ කියන්නේ කිසිදාන ඒ උත්පානයේ මසියුම් අවස්ථාවක් තියෙනවා මේක හොයාගෙන යන්න ඕන කියලා කුතුහලයෙන් ඇති කරගන්න අදම තේරෙන්න පුළුවන් මහන්සියට කමක් නැහැ හැබැයි අවුරුදු 10ක් අරගෙන මම මේක තේරුම් ගන්නවා තේරුම් අරගෙන මම මේක ලෝකෙට දේශනා කරනවා කියන හැඟීම ඔබේ හිතේ පොතන හරියට අකම්පත් වෙනවා ඒක වහන්සියට පුළුවන් කරන්න බැරි නෑ ඉතාම නිදිරි ඔබට කරන්න පුළුවන් හැබැයි ඔබ අඛණ්ඩව යන උත්සාහය කුතුහලයක් සුවඳ බවක් සහ විශේෂයෙන් කලන මිතු රැසක් අඛණ්ඩව පවත්වා ගන්න ධර්මයේ පිළිබඳව ධර්මයේ ළඟදී අවන්ත උත්සාහයක් තියෙනවා ඒ උත්සාහය තියෙනවා නම් ඔබ සම්පූර්ණ සත්පුරුෂයෙක් වෙනවා මේ දර්ශනය ලැබිච්ච ගමන්ම ඔබට අර කාරණේ පුදු සූත්‍රේ ගුණාගට ගමතේ පාඩ කරන්න කාරණේ මේක සූත්‍රේ ගුණාගට ඔබට නිරායසෙන් තියෙනවා මේ දර්ශනයක් මෙහෙම තියෙනවා මේ දර්ශනයට මම යන්න ඕනේ කියලා තේරිච්ච ගමන්ම සක්කෝ යෝජ සෝජෝජ සෝජෝ මුදු අනතිමානී ගුණාංගටික එක පොලිමිට ලයින් එකට දීලා තමයි හම් වෙනවා ආයි කවඩ ගන්න කරන්න බෑ ඉක්මනට පස්සේ ආයි මාන්න කරගන්න කරන්න බෑ ආයි ප්‍රගල්ම වෙන්න බෑ ආයි පිටපණින්න බෑ ඊට පස්සේ මේ ගුණාංගී ඊට පස්සේ පාඩම් කරන්න මේ ප්‍රැක්ටිස් කරන්න මේවන් මහා ගැට වෙනවා එදා ඔබට මේව ප්‍රැක්ටිස් කරන්න නම් අමාරු වෙයි ප්‍රැක්ටිස් නොකර ඉන්න. අද අමාරු ඔබට මේව කරන්න නම් සිල්වන්ත වෙන්න අමාරුයි. අවංක වෙන්න අමාරුයි, සතුට වෙන්න අමාරුයි, අපගම්බ වෙන්න අමාරුයි. අද අමාරු ඒක. නමුත් මේ දර්ශනය දැනගත්ත දවසට මහන්සියට අමාරු වෙන්නේ මේ කරණේ මේ සූත්‍රයේ තියෙන ගුණාංගෙකින් එක මොහොතක් නම් පිළිගන්නේ. හරියට මාළිය ඔබට දැන් වගේ. මෙච්චර පැහැදිලි දර්ශනයක් තිබිලි දුක නිදහස් වෙන මෙන්න මේ ස්පර්ශ නිරෝධය කියලා දැනගත්තට පස්සේ තමන් දන්නවා ලෙඩදු රෝහල් මල පෙරහඳ සුසාන භූමිය ඔක්කොම තියෙන අනිත්‍යවත් එක්ක ඒ අනිත්‍යයෙන් මෙහැරෙච්ච ගමන් ඔක්කොම සුසාන භූමිය අවසන් කියලා දන්නවා කෙටෙන ඉඳලා තියෙන දින දුකේ සියලක් නිදහස් මාර්ගයෙන් එක කෙනෙක් ඍජු මාර්ගයකට පිවිසෙනවා ඒ දර්ශනයත් එක්ක සමස් ජීවිතය ඒ දර්ශනය මෙන්න සියලුම කටයුතු කරනවා ඒ අනවිත දාස් සම්පූර්ණ මියායි කරන දෙය කරන අද ඉගෙන ගන්නවා ඉගෙන ගන්න මේ විශ්වවිද්‍යාලිනම විශ්වවිද්‍යාලිනේ මේ දර්ශනයත් එක්ක. එතන ඉන්නකොට කියන්නේ මේක. හැම තැනදීම තමන් මේ දර්ශනය වෙනුවෙන් තම ජීවිතය ගත කරනවා. ඒ නිසා පොඩි කාන්දරණේ වහන්සේලා හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන විශ්ව භාෂාවකින් මේ දර්ශනය අපි ලෝකෙට අරගෙන. ඔබ කැමතිුණා නම් ඔබේ ජීවිතයෙන් 60%කට වඩා උසාර්ථක වෙලා තියෙනවා. අපි අඳුරන හාමුදුරු කෙනෙක් ඉන්නේ හාමුදුරුවෝ ගේ මන් දවසක් යව හාමුදුරුනේ හාමුදුරන්ට ගුරු හාමුදුරුවෝ සැලකුවද කියලා. ඔව් මට සැලකුවා. මගේ සිරු කඩේ කරට දැම්මා. උදේ හතරට මගේ දොරට එල කැවුවායි. ඒ ඇයි? සිරු කඩේ කරට දාම සම මහන්න. උදේ පාන්දර කාමරේට ඇවිල්ලා අනගම සමාන ඇවිල්ලා පාන්දර පාන කරා. ඉතින් දැක්කම තාම ලොසරි කනවා. ඒ හැමරට පොතක් අතන දෙන්නේ නෑ ඉතින් හාමුදුරනේ නම් කරන්නේ මමතෝ කලකන්න ඕනේ මේ දෙක කරන්නේ මට. එහෙනම් ඉතින් අපිට අපේ ජීවිතවල කොච්චර දේවල් ලැබෙලා තියෙද? අපිට මහනරක් වගේ දෙයක් ලැබෙලා තියෙන අනක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා අපිට කියන්න දෙයක් නැහැ. අපිට යන්න දුර ගමනක් යන සියලුම සක්තිය වහන්සේ කරලා ලැබෙනවා. මේ පාස්කම් ලැබෙන නිසා මේ පාස්කම් ටික භුක්ති විඳින්න. තමන් අධ්‍යාත්මික වශයෙන් මේ ගමන ඉදිරියට යන්නේ. තමන් අසුර කරන හැමදෙනාගේම කලන මිතුරන් වෙන්න. ගුණාත්මක නැති කර ගන්න. තමන්ට දෙන උපරිම ගුණාංගිකේ සමාන නිතරම අඛණ්ඩව දක්වලා දෙන්නවා. ඒ අන්නේ ගුණාංගිකම වහන්සේට අධ්‍යාපනයේ දුරගමනක් යන්න ආසිමත් වෙනවා. ඒ වගේම සමාජ එකට ඉන්න අයට නිතර උදව් කරන්න. සමාන කාලෙක ඉන්න තියෙනවා, වැඩි දිචාරය ඇති නැහැ ඉන්නවා. ඒව පුළුවන් තරම් අම කරගන්න. විහාරස්ථානයේ ආයතන කියනවනම් ගැටළු ඇති කරගන්න එපා. ගැටළු ඇති වෙන දේවල් ලොකුහාමුදුරු ගැන කියන කලින් පුලුවන්තරම් පලයන් මණ්ඩේ විසඳ ගන්න එපා. මොකද ලොකුහාමුදුරු කෙනෙක් කියන උවහන්සේට වඩා ප්‍රශ්න තියෙනවා. අපි බොහෝට පාසල් වල පොඩි හාමුදුරන් ප්‍රශ්න කතා කරන්නේ නේද? ඇත්තටම පොඩි හාමුදුරන්ගේ ප්‍රශ්න වලට වැඩි ලොකුහාමුදුරන්ට ඊට වඩා සිය ගාන පොඩි කියන්නේ. ගමේ රාජ්‍යයේ වැඩයි, පොඩි හාමුදුරන් ඥාතිගේ වැඩයි, තමයි මිනිසුන්ගේ වැඩයි. ඒ ගාන පොඩි කියන්නේ ඔබත් බලාගෙන ඉන්නේ. එනිසා පොඩි පොඩි මාතෘකාවක් ගැටළු ඇති කරගන්න එපා. තම තමා කියන්නේ පොඩි හාමුදුරන් ගැටළු ඔබ හන්සර පුළුවන් කරන කම කරගෙන පල්ලේ හමට කිස්ත ගන්න එපා. ලොකුට අරගෙන තියෙන්නේ මන්නේ. බැරිම කෙනෙක් කියනවා නම් යන්න වෙන කරන් දෙයක් නැහැ. වන්නත් වෙනවා ඉතින්. දිගින් දිගටම අනිත්‍යට බාධා කරනවා නම් ඉතින් කරන් දෙයක් නැහැ. Taman kenawa samaya kiyanne eka. නමුත් Taman උපරිම උත්සාහ කරන්නේ මේ ගැටළු කාම කරගෙන අපිට මේ ලැබෙච්ච පස්කම් දෙකේ අනිත් බලජලාගෙන අධ්‍යාපනයේ ඉගෙනම ක්ෂේත්‍රයට යන බලන්න. හැබැයි එකක් මතක තියාගන්න. ඔබට කිසිම විභාගයක් පාස් වෙන්න බැරි වුණත් ඔබේ ජීවිතේ වටිනාකම කිසිසේත් මාර වෙන්නේ නැහැ. මේ මොහොතේ මතක තියාගන්න. සමහර කෙනෙකුට දැන පුළුවන් ආකාරයෙන් පිළිවන ආසන්නයේ පාස් වෙන්න බැරි වුණා. උසස් පෙළ පාස් වෙන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. එහෙම වුණත් ඔබ වටිනා කෙනෙක්. ඔබ දන්නා චුල්ලමණ්ඩක හාමුදුරුවෝ උන්වහන්සේට මාස හතරකින් ගණනක් පාඩම් කරගෙන බැරුණා. නමුත් උන්වහන්සේ මානවකේ ඉන්දිරි ඥානයන් සහිත අවිඥා පාඩකව උන්වහන්සේ රහත් පාඩම් කරනවා. ඒනි සාධ්‍යාපනික වශයෙන් සාක්ෂරතාව ඔබට නැතුණාට ඔබේ ප්‍රඥාවේ අඩුවක් නැහැ. ඔබ සත්පුරුෂ නම් අනාගත අතීත භවවල ප්‍රඥා ඉන්ද්‍රිය ඔබට විකසිත කරගන්න පුළුවන්. හැබැයි ඔබ සත්පුරුෂෙක් වෙන්න ඕන. සත්පුරුෂයෙක් වුණොත් ඔබට දඩන්නේ. පුරුවේ කාශ්‍යප දමණය කරන්නේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ බලය 1500ක් පානවා. පුරුවේ කාශ්‍යපට සැකයක් මරු වෙන්නේ නෙමෙයි. ඔහුගේ දෘෂ්ටි හැදෙනම නිසා ඔබ වෙනස් කරන දීර්ඝ බලය 1500ක් පානවා. නමුත් අර අඟුලිමාලේ තිබෙන දෘෂ්ටි ගන්න විදිය නැහැ. අඟුලිමාලේ පොච්චේ නිමවත සත්පුරුෂයෙක් වුණා. ඔබ වටේ හැදෙන කියන්නේ. මම නැවතුණා ඔබ නවතින්නේ. අනුරුවේ කාශ්‍යප දෙවියන් වහන්සේ අපිට ප්‍රබාන්දී බුදුහාමුදුරෝ අඹුලි මාත වචන හතරේ කිව්වා. වචන හතරේ නමනේ. ඇයි මේ මොන මොකද කියලා සතුටු සම්පන්න නොවෙනවා. අතර හානියක් කළේ ගුරුවරයෙක් දෙන ගුරු ගෞරවය නිසා සතුටු සම්පන්න. ඒ නිසා අපේ ළඟ සතුටු සම්පන්නවත් නම් උපරිම මාතෙන් පාපාරන්නේ. ඒ වanıතර දෙන්න නෙමෙයි. ඒක මාර්ගය අපිට අධ්‍යාපනය වශයෙන් ආර්ථික වශයෙන් දුර ගමනක් යනට තමන්ගේ චරිතයට චරිතයේ සෝමමාන වෙන්නට ඒ ගුණාංගයක් වෙනවා. හැබැයි ගුණාංගයක් තියනවාම අපදාන සෝමයේ පඤ්ඤා දිවිදියට ප්‍රඥාවේ සෝමමාන වෙනවා. ගුණවත් සම්තර තිබෙන බෑ. ඒ දෙක ප්‍රඥා ගන්නකොට. දැන් මේ අපි සඳහන් කරපු ප්‍රඥාව සංගමච්චිකේ සමුදේ වැදන නුවණ හැම තැනම පාර්ථා ගනිමින් තමයි මේ ගමන යන්නට ඕන. එහෙම කියෝති අපට දුරගමන යන්නට ඕන. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයම් පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකං කුන්තු සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තේලෙන සත් දිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ